හොඳයි පින්වතුනි, සුපුරුදු පරිදි දහම් සාකච්ඡාව ආරම්භ කිරීමට ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමති දස දහසක් ලෝක ධාතුවේ වෙතෙන් ආ වූ ඒ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන්ව සිහිපත් කරගෙන ඒ අයට මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් වූ මාර්ගඵලයන් නිවිහිටන්න කියලා. ඒ වගේම පින්වතුනි, මේ ලෝකයේ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී ඒ දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගන්. ඒ වගේම ඔබගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් සිහිපත් කරගෙන ඇතත් මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා. ඒ වගේම තම තමන් නමින් ජම්මාන්තරගතවන්ට ජීච්ච ඥාතිත මිත්‍රාදීන්වත් සිහිපත් කරගෙන එයටත් මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා යම් කිසි අභව ස්ථානයක ඉන්නවනම් එයින් අත මිදලා සුඛිත මුදිත වෙන්න කියලා. මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබත් හිතින් දෙවියන්ට ආරාධනා කරන්න ඇවිදින් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. හොඳයි පින්වතුනි, සීලම දෙනා මොහොතක් අදිස්ථාන කරන්න. අතීත සංසාරයක් මුළුල්ලේදී ඒ උත්තම වූ ආර්යයන් වහන්සේලාට තමන්ගේ අතින් නිගාවක් වුණා නම් ඒ උත්තම වූ ආර්යයන් වහන්සේලා කමා කර සිටින්න. ඒ වගේම පින්වතුනි අදිස්ථාන කරන්න, අද මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය වෙනකොට තමන්ට අවබෝධ නොවිච්ච යම් කිසි දහම් කාරණා අවබෝධ වෙන්න, ඒ වගේම මාර්ගඵලයන් ලබන්න හේතු වාසනා වෙන්න කියලා දැඩි ලෙස අදිස්ථාන කරගෙන සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න. හොඳයි පින්වතුනි, පළමු කොටම මම ඔබට සිහිපත් කරන්නම්. සම්බුද්ධ ශාසනයක යම් කිසි කෙනෙක් පැවිද්ද ලබන්න ඕනේ පින්වතුනි, මේ ආර්ය මාර්ගයට ඇවිදලා මේක මේ මේ මේ භව ගමන කෙලවර කරන්න. අවබෝධයක් නැතුව පැවිදි වෙලා වැඩක් නැහැ. එහෙම නැත්තම් පින්වතුනි, අවබෝධයක් නැතුව හරි පැවිදි වුණොත් යම් කිසි පුද්ගලයෙක් ආන්ගේ පුද්ගලයාට ධර්මය අවබෝධ කරලා දෙන වැඩ පිළිවෙලක ඉන්න ඕනේ අනිත් පිරිස. මේ ධර්මයට පුළුවන් පින්වතුනි ලෝකෙ යුදියට ඉගුරු කරන්න. මේ අද අපි හැමෝම හික්මිලා තියෙන ධර්මයේ උප්පත්ති හික්මිච්චාය නෙමෙයි අපි කවුරුත්. ගහගෙන මරාගෙන හිටපු පිරිස් තමයි අපි හැමෝම. මෙතන පිරිමි කවුරු හරි ඉන්නව නම් ඔය හැම කෙනෙක්ම පොඩි කාලේ ඉඳලා ගහගෙන කොල්ලොත් එක්ක ගහකොළ යන කාලේ සමහර වෙලාවට වැරදි වැඩවලටත් යොමු වෙච්ච අය ඉන්න පුළුවන්. ඒ වෙලාව සද්ධර්මය තුලින් හික්මෙච්ච පිරිස්. ඒක තමයි පින්වතුනි ක්‍රමය. එහෙනම් සද්ධර්මය තුලින් ඉතුරු වැඩපිළිවෙල කරගන්න තමයි ඊළඟ මාර්ගඵලයන් උදෙසා මේ කටයුතු කරගන්න තමයි පින්වතුනි ඒ වගේ තැන් විවර වෙන්නේ. එහෙමනම් ඒ ආරාම පූජාව කියන එක මහා ප්‍රබල දෙයක්. මේ මුළු සම්බුද්ධ ශාසනයේටම පින්වතුනි මහා අනර්ග වස්තුවක් ඒ ආරාම. ඉතින් ඒ ආරාම ඉදි වෙයි. ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඒ වෙනුවෙන් කවුරු හරි කෙනෙක් අප කැප වෙලා කටයුතු කරනවා නම් ආන් ඒ කෙනාට පින්වතුනි මෙච්චර කල් සංසාරේ කරගත්තා නම් යම් පිනක්. ඒ වගේ දහසහත් ගුණයකින් පින් රැස් වෙයි. මොකද එතනට යන උදවිය සියලු දෙනාම යන්නේ නැතිව තිබිච්ච දෙයක් ඇති කරගන්න හැම නෙමෙයි. තියෙනේම ඔක්කොම දාලා තුන් සිවුරත් පාත්‍රයක් දරාගෙන මේ භව ගමන කෙලවර කරගන්න. එතන ඉන්න හැම භික්ෂුන් වහන්සේ කෙනෙක් සතුවම භික්ෂුණීන් වහන්සේ කෙනෙක් සතුවම තියෙන්නේ පිංගුතුනේ තුන් සිවුරයි පාත්‍රේ විතරයි. වෙන කිසිම දෙයකට උරුමකම් නැහැ. හැබැයි ඒ තුන් සිවුරයි පාත්‍රේ දෙන්නේ ණයට. ණයට කියන්නේ. ණයට කියන්නේ හේතුව තමයි පිංගුතුනේ ඒකේ අයිතිය ලබන්න නම් බුද්ධ පුත්‍රයෙක් වෙන්න. කෙලස් තියෙන කෙනෙකුට බුද්ධ පුත්‍රයෙක් වෙන්න බෑනේ. ඒක ශාස්ත්‍රුන් වහන්සේ කරන අගෞරවයක්නේ. එනම් බුද්ධ පුත්‍රයෙක් වෙන නම් කෙලෙස් නසන්න ඕනේ. එහෙනම් කෙලෙස් නසනකම් ශාස්ත්‍රුන් වහන්සේට ණයයි ඒ පුද්ගලයා. එහෙනම් ශාස්ත්‍රුන් වහන්සේට වෙච්ච ණය ගෙවන්න වෙන්නේම ශාස්ත්‍රු ශාසනයකම තමයි. ඒකින්ද ප්‍රශ්නයක් නැහැ. ශාස්ත්‍රුන් වහන්සේට වෙච්ච ණය කොහොමද ගෙවන්නේ? නිවන් දැකලම තමයි ගෙවන්න තියෙන්නේ. නිවන් දකින්න එක තමයි ඒ වෙනුවෙන් කරන්න තියෙන්නේ. ඒක නිසා පිංගතනි එන්නේ ණය වෙනවා. එහෙනම් ඒ පිරිස පිංගතනි ණයට ගත්ත පාත්‍රයකුත් ණයට ගත්ත චීවරයකුත් දරාගෙන ඉන්නවා. ඒ වගේම පින්වතුනි ණයට ආහාර වේලක් හම්බ වෙනවා. ණයට සේනාසනයක් හම්බ වෙනවා. ඔය එකකවත් හිමිකාරයෝ නෙමෙයි එතට යන්නේ. හැබැයි ගිය මොහොතේ ඉඳලා පින්වතුනි ණයෙන් නිදහස් වීම උදෙසා සටන් කරනවා. එතන ඉන්න කිසිම කෙනෙකුට වෙන කිසිම වැඩක් නැහැ. තියෙන එකම වැඩේ තමයි පින්වතුනි වහ වහ මේ මාර්ගය සකස් කරගන්නේ. වහ වහ නිවන් දකින්න එක. වෙන කිසිම කටයුත්තක් ඒ අයට නැහැ. තමන්ගේ කටයුත්ත ඉවර කරගත්තහම තමන් අරහත් වෙලපත් උනා කියලා තමන්ට දැනෙනකොට එහෙම දැනෙනවා. තමන්ට කෙලෙස් නැහැ කියලා දැන්. හැබැයි පින්වතුනි සමහර වෙලාවට මොකද අපේ මහත්මෙක් ප්‍රශ්නයක් අහලා තිබුණා මම ඒක මේගවම උත්තරේ දෙන්න නැතුව අමතක කරා. දැන් සති දෙකක් විතර ඉන්න අහලා. මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ මහත්මයා අහලා ඒවලා දීපුණා. අපි මේ ලෝකේ ඉන්නකොට නම් අපිට කෙලෙස් තියෙන බව පේනවා. තේරෙනවා. විවිධාකාරයේ දේවල් දකිද්දී ඒවට ආසහිත වෙන්න පුළුවන් විවිධාකාරයේ හැඟීම් ජනිත වෙන්න පුළුවන් මෙහෙම එනවා. නමුත් ඒ වගේ ආරාමයකට ගියහම එතන තුන් සිවුරත් පාත්‍රෙත් දරාගෙන ඉන්න ඒ මහා සංඝරත්නයේ දකිද්දී අපිට රාගයක් ඇති වෙන්නේ නැහැ. කොහොමත් එහෙම ඒවා ඇති වෙන්නේ නැහැ කවුරු එතනට ගියා. එහෙනම් අපි කොහොමද දැනගන්නේ අපි මේ මාර්ගඵල ලබලයි කියලා? පින්වතුනි මේ සද්ධර්මයේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනය තුල තමන්ට මාර්ගඵල තියනවද නැද්ද කියලා දැනගන්නේ පිංගුතුනි මොකක් හරි එකක් දැකලා ඒකට රාගය ජනිත වුණාම නෙමෙයි. තමන්ට මාර්ගඵලයක් ලැබිලාද නැද්ද කියලා දැනගන්න පුළුවන් පිංගුතුනි තමන්ට ධර්මයේ මොනතරම් දුරට අවබෝධද කියන හැඟීමට එනකොට. මොනතරම් දුරට ධර්මය අවබෝධද? හැබැයි තා කෙනෙකුට කියන්න බෑ මට දැන් ඕනේ තරම් වෙලා මේ ප්‍රථම ධානයේ ඉන්න පුළුවන් ඒක නිසා මං අරහත් වෙලා කියලා කියන්න බෑ. හැබැයි යම්කිසි කෙනෙකුට පින්වතුනි සද්ධර්මයේ අවබෝධය නම් මනාකොට අවබෝධ කරගත්ත සද්ධර්මයේ තුලින් Tamante විනිශ්චයකට එන්න පුළුවන් මම මේ දක්වා මේක අවබෝධ කරලා තියෙන්නේ කියලා. එතකොට පින්වතුනි මේ සද්ධර්මයේ අවබෝධ කරගෙන යන ගමනේ තමන්ගේ කෙලෙස් ප්‍රහීන වෙනවා. සද්ධර්මයේ තුලින්ම තමයි මේක වෙන්නේ. ධ්‍යාන භාවනාවක් කරන කෙනෙක් වුණත් පින්වතුනි ධ්‍යානයේ තුල වැඩෙන්නේ සද්ධර්මය. වෙනමකුත් නෙමෙයි. ධ්‍යානයේ තුල වඩන්නේ කර්මස්ථානයක්. කර්මස්ථානයක් කියලා කියන්නේ පින්වතුනි කර්මය අස්ථානගත කරනු වස් හදාගත්ත වාක්‍ය ඛණ්ඩයක්. නැත්තම් හැම මොහොතකම පින්වදින කර්මයේ ස්ථානගත වෙවිනේ තියෙන්නේ. කර්මයේ ස්ථානගත වෙනවා නේද? කර්මයේ ස්ථානගත වෙනවා කියන්නේ කොහොමද? කර්මය කියලා කියන්නේ චේතනාවක්. එහෙනම් චේතනාවකින් චිත්තයක් ගොඩනැගගහම සංචේතනාවකින් චිත්තයක් ගොඩනැගෙනකොට මොකද වෙන්නේ? අභිසංකාර හරහා තමයි ඕක එන්නේ. එහෙනම් යම් අභිසංකාරයක් ගොඩනැගුවා නම් පින්වදින ඒක උපතක්. භවයක් ඇති වෙන එක නවත්තන්න බෑ ඒකේ. එහෙනම් කර්මයේ ස්ථානගත වෙමින් යනකොට ඔන්න ඔය ස්ථානගත වෙන කර්මයේ අස්ථානගත කරන්න තමයි පින්වතුනි ඔය කියපු කර්මස්ථාන කියන ඒවා දෙන්නේ. එහෙනම් ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ කර්මස්ථානයක් නා ඒ කාන්තේම කර්මයේ අස්ථානගත කරන එකක් වෙන්න ඕනේ. එහෙනම් කර්මයේ අස්ථානගත කරන එකක් නම් පින්වතුනි ඒකයි කිව්වේ ආර්ය මෛත්‍රිය හැරෙන්න ඔය ලෞකික මෛත්‍රිය ශාස්ත්‍රුන් වහන්සේගේ දෙයක් නෙමෙයි කියලා. ඇයි ඒ? මේ ලෝකේ ඉන්න ඔක්කොම සමේ තරහ නැත්තෝ වෙත්වා. දැන් කර්මයේ අස්ථානගත වුණාද ඔබේ? දැන් ඒකේ තියෙනවද කර්මයේ අස්ථානගත වෙන වැඩපිළිවෙළක් මොකුත් නැහැ. නමුත් මමද සියලු ලෝක සියලු සත්ත්වෝ සංසාර දාහයෙන් මිදෙත්වා. අන්න සංසාර දාහය කියන්නේ මොකද්ද පිඟුදුනේ? මේ කර්මයේ ස්ථානගත වෙවි යනවා. එක තැනක මෙතන ස්ථානගත වෙනකොට බල්ලෙක් එනවා, අරින කුරුල්ලෙක් එනවා, අතන පූසෙක් එනවා, දෙයියෙක් එනවා, ඊට පස්සේ ආ යමු මහ නරකාදී වටිනවා. මේ කර්මයේ ස්ථානගත වෙවි යන ගමනක ඉන්නේ මේ. එහෙනම් මෙන්න මේ සංසාර දාහයේ මිදෙත්වා කියන හැඟීමට එනකොට පිඟුදුනේ ඔන්න කර්මයේ අස්ථානගත ගන්න වැළපිළිවෙලකට ඇවිල්ලා ඉන්නේ දැන් මේ පුද්ගලයා. අන්න ඒකයි ඒවට කර්මස්ථාන කියලා කියන්නේ. එහෙනම් යම් කර්මස්ථානයක් කියලා කියන්නේ පිඟුදුනේ දහම් ඛණ්ඩය. ඒ දහම් ඛණ්ඩය තුල තියෙනවා පිංගද, ඒක නිකන් හරියට අර කල්කයක් වගේ බේජ් ಜಾති ගොඩාක් දාලා ඒව ඔක්කොම කොටලා ඒකේ තියෙන ඉස්මටික් අරගෙන ඒ ඉස්මටිකත් හින්දෝල ගුලියක් හදලා අර දාපු ගොඩාක් බේත්වල තියෙන සාරයේ මේ පුංචි ගුලියක තියෙනවා. අන්නේ පුංචි ගුලියක් තමයි මොකක් කියන්නේද? කර්මස්ථානයක් කියලා කියන්නේ. ඒකයි ඔය කර්මස්ථාන කියනේම හැමෝටම දෙන්න බෑ. හොඳට ධර්මය අවබෝධ කරගත්ත කෙනෙකුට විතරයි කර්ම කියන එක දෙන්න පුළුවන්. ඒ දිනුනට වැඩක් නැහැ පිංගුතුනි. දැන් ඔන්න මට පුළුවන් ඔබට කර්මස්ථානයක් අරගෙන යන්න පාර යන එහෙකට කතා කරලා ඉවරලා සිංහල එකෙක් හොඳට සිංහල තේරෙන එකෙක් කතා කරලගේ මේවරේ මේක වඩා. දැන් ඌ මොකද කරන්නේ? එතන ඉඳලා වොට්ෆෝඩ් වලට යනකම් හැතැම්ම 10ක් ඉඳන් යනකම් ඌ කර්මස්ථානේ හියෝ කියෝ යනවා. ඌට අඳුම තරමේ මේ කිසිම දෙයක් වැඩේද නැහැ. ඇයි වැඩෙන්නේ නැත්තේ? අන්නේකට කියනවා පද පරමයි කියලා. පදේ පරම කරගෙන යන්නේ. පදේ විතරයි කතා කරන්නේ. වෙනම හුක් කතාවක් නැහැ. පදයක් කියනවා ඉතින්. එච්චරයි. පදේ කියනවා. පාවිච්චි කරගත්ත පදයක් දැන් තියෙනවනේ. ඔය දැන් මං කිව්වේ දැන් කර්මස්ථානයක් කියලා. ඔය පදේ කිය කී යනවා. ඉතින් පදේ කිය කී ගියා කියලා පිංගුතුනි කවදාකවත් එයාට අවබෝධ වෙනවද? නැහැ. ගානක් කොච්චර කඩපාඩම් කළත් පිංගුතුනි තව ගානක් දුන්නොත් පුළුවන් ද හදන්න? බෑ. ඒක තමයි විදිය. හැබැයි ගාන හදන හැටි අවබෝධ වෙනවා කියලා කියන්නේ පිංගුතුනි ගාන පිළිබඳව තිබිච්ච අවිද්‍යාව දුරු වෙනවා. ඕනෙම ගානකට අවිද්‍යාවක් තියෙනවා. ඔබට තේරෙන සිංහලෙන් මං කියන්නම්. මං ඔබට මෙතන ගානක් දාන. මේ ගාන කෙනෙකුට අවිද්‍යාව, තව කෙනෙකුට විද්‍යාව. ඒකේ මොකද්ද? කෙනෙකුට ගානේ යථා ස්වභාවය පේනවා, තව කෙනෙකුට ගානේ යථා ස්වභාවය පේන්නේ නැහැ. හොඳට ගණිතය පිළිබඳ දැනුමක් තියෙන කෙනෙක් නම් සංගාල ඒක පිළිබඳ යථා ස්වභාවයට එනවා. මොකද්ද මේ ගානෙන් කියවෙන්නේ කියන එක. ගණිතය පිළිබඳ එච්චර දැනුමක් නැති කෙනෙක් නම් පිංගුතුනි ගාන දැක්කට ගාන තුල තියෙන එයාට අවිද්‍යාව. ඊනවසේ ගුරුවරයෙක් විසින් එයාට ඒ ගාන කියලා දෙනවා. කියලා දුන්නට තේරෙන්නේ නැහැ මයා මොකද කරන්නේ? ආ මම ඔක විවාහකට ඕකනේ ඉන්නේ මම පාඩම් කරගන්නම් කියලා කටපාඩම් කරනවා. කටපාඩම් කරගෙන යනවා. ඒ ගානම આવොත් නම් ලිව්ව හැකි. හැම විභාගෙට එන්නේ ඒ ගානම නෙමෙයිනේ. දැන් වෙන ගානක් ආපු ගමන් මොකද වෙන්නේ? දැන් ඉතින් කරන්න බෑ. ඇයි ඒ? ගාන පිළිබඳ තාම ඉන්නේ මොකෙන්ද? අවිද්‍යාව. දැන් මම ඔබට කියනවා මේ මල අසාරයි කියලා. ඔබ මොකද කරන්නේ? මල අසාරයි මල අසාරයි මල අසාරයි මල අසාරයි මල අසාරයි කිය කී ගෙදර යනවා. යනකොට චිකන් ෂොප් එකක් හම්බ වෙනවා. ඔන්න බහැලා හුණ කනවා යකි මලනේ අසාර මල අසාරයි. ඇයි කිව්වේ නෑනේ චිකනුත් අසාරයි කියලා. මං කියනවා චිකනුත් අසාරයි. දැන් මලත් අසාරයි චිකනුත් අසාරයි මලත් අසාරයි චිකනුත් අසාරයි. දැන් බලන්න මේ මෙයා මේ ගණන් දෙකක් දැන් කඩපාඩම් කරගෙන. එහෙනම් බින්දුනේ මට කියන්න. සාමාන්‍ය උසස් පෙළ කරන ළමෙක් ගණන් පාඩම් කරනවා නම් දැන් ඔබ ගණන් අදලා ඇදින්නේ මෙතන ඉන්න පිරිස. ගණන් කඩපාඩම් කරනවා නම් ගණන් කීයක් විතර කඩපාඩම් කරලා යන්න වේද කියලා? අනන්තයක් නේද? එහෙනම් නිවන් දකින්නත් පිංගුදෙනි පද පරම වුණොත් එහෙම අනන්තයක් පද පාඩම් කර ගන්නව නිවන් දකින්න. ඒ කියන්නේ ඒක එහෙම වෙන එකක් නෙමෙයි. එහෙනම් පදයට පරම වෙලා මේක කරන්න බෑ. එහෙනම් පිංගුදෙනි කර්මස්ථානයක් කියලා කියන එක ඔන්න හොඳට දැනගන්න. කර්මස්ථානයක් කියලා කියන්නේ පිංගුදෙනි ගුලියක්. මහා සාරයක් එකතු කරලා හදපු ගුලියක්. එහෙනම් මම ඔබට කර්මස්ථානයක් දෙනවා නම් පිංගුතුනි මම ඒ කර්මස්ථානය ඔබට කරන්නේ. මොකද කර්මස්ථානයේ තියෙන ගුලිය. ඔය ගුලියේ තියෙන සියලුම ඖෂධ ටික. ඔය ගුලිය ගිල්ලහම ඔබගේ ඇඟට ඇබ්සෝබ් වෙනවා. ඒකට තමයි කියන්නේ කර්මස්ථානයක් වඩනවා කියලා. එහෙනම් ඒ ඔක්කොම ඇබ්සෝබ් වෙන්න නම් පිංගුතුනි ඔබ හොඳ ආකාරවම දැනගෙන ඉන්න ඕනේ මම මේ මොකද්ද මේ කරන්නේ දැන්. මේ වචනේ මොකද්ද මේ කියන්නේ මම? මෙන්න මේ යථා ස්වභාවය මනාකොට දැනගත්තාට පින්වතුනි නිවන් දකින්න එක මහ ලොකු දුරක නෙමෙයි තියෙන්නේ. පිරිස් විවිධාකාරයෙන් මතපල කරනවා. සමහරු කියනවා සමත භාවනාව කරන්නම ඕනේ. සමත භාවනාව කළා විදර්ශනාව කරන්නම ඕනේ. සමහරු කියනවා නෑ විදර්ශනාව කළා සමතේ කරන්න ඕනේ. සමහරු කියනවා නෑ සමතයයි විදර්ශනාවයි දෙකම එකට වැඩෙනවා. තවත් සමහරු කියනවා පුළුවන් තරම් ධර්මයේ මෙනෙහි කර කර ප්‍රායෝගිකව මේක කරන්න. ඔය හතර දෙනාම වැරදි නෑ පින්විතේ. ඔය හතර දෙනාම හරි. ශාස්ත්‍රුන් වහන්සේ ඔය හතර ක්‍රමයේම දේශනා කරලා තියෙනවා. හැබැයි මුදුන් වෙන්න ඕන නම් කාට හරි මොකද්ද කියන්න තියෙන්නේ? එකක් අරගෙන කියනවා. අනිත්‍ය මේමයි වෙන්න ඕනේ මෙන්න මේකයි කරන්න ඕනේ කියලා. එහෙම එකක් නෑ. කැමති විදිහකට කළ හැකි. නමුත් මම ඔබට කියනවා මෙන්න මෙහෙම දෙයක්. සමතේ වඩා විදර්ශනා වඩන්න යන වෙලාවේදී සමතේ වඩන්න ඔබට දවස් 15ක් ගියොත් ඔය 15ේදී මලොත් මොකද වෙන්නේ? විදර්ශනාවේක බිඳුවක්වත් වැඩිලා නැහැනේ. ඇයි සමතේන්නේ වඩලා තියෙන්නේ? අන්න ඒක නිසා විදර්ශනා වඩාගෙන ගියා නම් හොඳයි. දැන් විදර්ශනාව කියලා මොකද්ද වඩන්න තියෙන්නේ? විදර්ශනාව කියලා වඩන්න තියෙන්නේ පින්වදින විදර්ශනාව කියලා කියන්නේ මොකද්ද? විදලා බලන්න. ඔය සරල සිංහල තියෙන්නේ. විදලා බලන්න. විදිනවා කියන්නේ මොකද්ද? දුන්නෙන් විදිනවා කියලා නෙමෙයි මේ කියන්නේ. මේ විදිනවා කියන්නේ. බඩු බාසුන් නැහැ කෙනෙක් විදින්නේ. grill එක අරගෙන අපි හිලක් විදිනවා නේ. අපි විදිනවා නේද? විදිනවා කියලා කියන්නේ. අන්න විදිනවා. විදිනවා කියලා කියන්නේ විදලා බලනවා කියන්නේ පින්වතුනි ඒක හොඳට උඩ තියෙන පොත්ත අයින් කරලා බලන්න. මේකේ ඇත්තේ යථාර්ථය මොකද්ද කියලා. අන්නේ උඩ තියෙන පොත්ත අයින් කරලා බලද්දි ඒකේ ඇත්තේ යථාර්ථය Tamanට වැටහෙනවා. වැටහුණාට පස්සේ මොකද කරන්නේ? එහෙමම වැහුවා. වහලා තිප්පෙච්චරයි. දැන් ඔබ මේ මනුස්ස සිරුරක් එහෙම ගත්තොත් ඔය මනුස්ස සිරුරේ නියම යථාර්ථය බලන්න නම් ඔය හංකඩේ ගලවන්න. හැබැයි පින්වතුනි හංකඩ ගලවල බලන එකේදී පරිස්සම් වෙන්න. හංකඩේ ගලවල බලනකොට ඔබට අපිරියාවක් නම් එන්නේ. ඒ කියන්නේ ඔබ ගැටෙනවා. ඒ කියන්නේ ඔබ මිනිස් සිරුරට පුදුම ආසයි. ඒ ආස වෙච්ච දේ ඒ තියෙන විදියට දකින්න ආස නැත්තේ. ඒකයි ප්‍රශ්නේ. ඒකයි ඔබ ගැටෙන්නේ. ඇරලා බැලුවා. ආ මේක මෙහෙම නේ. වැහුවා. දැන් ඉතින් ඔළුව දන්නව මොකද මේ මයින්ඩ් එක. නැත්නම් හිත දන්නව මොකද්ද මේ වෙන්නේ? කාන්තාවක් හෝ පුරුෂයෙක් ඇවිදගෙන එනවා දැන් හිත දන්නවා මොකද්ද? සංකඩයක් ඇතුලේ තියෙන මෙහෙම එකක් තියෙන්නේ මේ මහ ලොකු අමුත්තක් නැහැ. හැබැයි මේක දකිද්දි මට කාමයක් එනවා නම් මේකට නෙමෙයි පිස්සු මටයි පිස්සු. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? අන්නේ තමන්ගේ පිස්සුව හොඳ කරගන්න වැඩ පිළිල කරන්න. අනිත් අය දොස් තියෙන්නේ ඉඳලා හරියන්නේ නැහැ. බාගෙට හෙළු බැල්ලෙන් ගෑනු යන ඕනේ තරම් මේ රටේ. උන්ට දොස් කියලා වැඩක් තියෙනවද? නැහැ. උන්ගේ විලි වස්සල වැඩක් නැහැ. උන්ට උන්ගේ පාඩුවේ යන්න දීලා උන්ගේ විලි දකිද්දි ඔබට අමාරු නම් එහෙම. ඔබට මොනවා හරි අමුත්තක් දැනෙනවා නම් එහෙම උන්ගේ විලි දකිද්දි අන්න ඔබට තියෙනවා ප්‍රශ්නයක්. අන්න ඒ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න. ඒ කියන්නේ ඔබ නිදහසේ ඉන්න හම් වෙන්නේ නැහැ. නිදහසේ ඉන්න දෙන්නේ නැහැ. ඔබගේ බිරින්දෑව හෝ ඔබත් එක්ක සයනය කරනකොට ඇයගේ අතක් හරි ඔබගේ ඇඟේ වදිද්දි ඔබට ඊ අමුත්තක් දැනෙනවා. හිතා ගන්න ඔබට පිස්සු කියලා. ඒක ලෝක සම්මතය කියලා ලෝකයා හදාගෙන තියෙන එක වෙනම දෙයක්. දැන් ඔබ ආවේ ලෝක සම්මතයට නෙමෙයි බණහන්නනේ. එහෙනම් බණහන්නව නම් බණ තමයි දැනගන්න. එහෙනම් පින්වදින බිරින්දාව හෝ තමන්ගේ අතේ වදිනකොට තමන්ට හැඟීමක් එනව නම් මොකක් හරි. තමන්ට පිස්සු. ඒක තමයි යථාර්ථය. ඔබ දැකලා දිනවද දොස්තරලා? මලමිනියක් කපන්න. අතට ග්ලව්ස් දානවා. මිනිය ගාවට යන අතර හොඳට ග්ලව්ස් දාගෙන තමයි යන්නේ. මේ දැම් මැරිලා. මේ දැම් මැරිලා දැන් මේ හොස්පිටල් එකේ මැරුණා විතරයි. යනකොට ග්ලව්ස් දානවා. එතකොට ඒ වෛද්‍යවරයා තමන්ගේ බිරිඳ ගාවට යන්නේ ග්ලව්ස් දාගෙන. දැන් මේ අල්ලන්නේ යන්නේ මොකද්ද? දෙකම එකයි. අල්ලන්නේ යන දෙකම එකයි. තමන්ගේ බිරිඳගේ අතින් ඇල්ලුවත් එකයි අර මලමිනිය අතින් ඇල්ලුවත් එකයි. මේ මැරිච්ච ගමන්නේ. නැත්තම් කියයි විස බීජ කියලා. යථාර්ථයට එන්නේ නැහැ. මං කියන්නේ නැහැ මලමිනි ග්ලව්ස් නැතුව අල්ලන්න කියලා. ඒකට ගෞස් දාන්නේ. ඒකේ යථාර්ථය දන්නවා. මොකද්ද? දැන් මේක කුණු වෙනවා. දැන් මේක ජරාවක්. මේ ජරාවක්. හැබැයි කාන්තාව තමන් ආදරය කරන හෝ තමන් කැමති කාන්තාවක් ගාවට යනකොට ග්ලව්ස් නෙමෙයි. පුළුවන් නම් උඩ හංකඩෙත් ගලවන්න. තව පොඩ්ඩ වැඩිපුර දැනියන් කියලා. ඕකද නැද්ද? ඕක තමයි යථාර්ථය. ඔන්න ඔය යථාර්ථයට එන්න පිංගුදිනි. බලන්න හොඳට අපි මේ කොච්චර මුලාවකද ඉන්නේ කියලා. කොහොම හරි මම දැන් මේ මේ මේ කතාව අපි ඉස්සරහට කරගෙන යනවා. දැන් මෙන්න මේ විදිහට සද්ධර්මය අවබෝධ කරගෙන මේ ගමන යන පිරිසක් තමයි පිංගුදිනි ඒ ස්ථානවල බිහි වෙන්නේ. මම මේව ගැන ඉස්සරහට දැන් කතා කරනවා. මේ සද්ධර්මයේ හැංගි හොරා දේවල් නැහැ. හරි ලේසි මේක අවබෝධ කරගන්න. අවබෝධ කරපු උතුම ඕනේ තරම් ඉන්නවා. ඔබට තියෙන්නේ පිංගුදිනි මේක අවබෝධ කරලා නිවන් දකින්න. මම වැඩි ඔබව පස්සෙන් පන්නන්නේ නැහැ. ඔබට නිවන් දකින්න කියලා. දේශනාව එකක දෙකක කළා. ගොඩාක්ම ඔබට මේවා කියන්න ගියොත් එහෙම ඔබට හිතේ මම ඔබව මේ පැවිද්දට මෙහෙවනවා කියලා. මගේ කැමැත්ත නම් ඔබ සිල් දෙනාගේ පැවිද්ද තමයි. නමුත් ඒක ඔබේ කැමැත්ත වෙන්නේ නැති වෙන්න පුළුවන්. හේතුව මාර මුලාවක ඉන්න නිසා. මේ ලෝකේ සාරයි කියලා ඉන්න නිසා. ඉතින් ලෝකේ සාරයි කියලා ගිලගත්තට පස්සේ මම ඔබට කියලා තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම පිංගුතුනි හරියටම කිව්වොත් එහෙම මම ගිය සතියේත් ඔබට කිව්වා වාල් බන්ධන ඉනාවක් කෑවා වගේ. වාල් බන්ධනේ දාලා ඉන්න ඉනාව දුන්න ගමන් ගෑණි මොනවද කියන්නේ? ඒ කියන හැම දෙයක්ම මේ මිනිහා කරනවා. මේ ලෝකයා විසින් ඔබට දීලා තියෙන ඉනාව තමයි ඔය. මොනවද මේ ලෝකේ හරි සාරයි කියලා. දැන් මේ පැවිද්ද සඳහා යන්න ඉන්න මහත්තුරු නෝනවරු මට කතා කරනවා. ඒ අයට අවසරය දීලා තියෙනවනේ කතා කරන්න. ඒ අය කියනවා අනේ මේ දවස් ටික ඉක්මනට යනවනะ. පුදුම වෙහෙසක් තියෙන්නේ මේ ජීවිතේ දැන් කියලා. මං ඒ අයගෙන් අහන ප්‍රශ්නේ තමයි දැන් නේද වෙහෙස දැනෙන්නේ? ඔක අතරින්න කලින් ඔක රමණය කරන කාලේ දැන් ජොබ් එක හරි වෙහෙස කරයිද? හැබැයි ජොබ් එක කරන කාලේ يعني හොඳට කරන කාලේ ලෝකේ සාරයි කියලා අර ඉනාව කාලේ හිටපු කාලේ ඒව දැනුන්නේ නැහෙනේ. අන්න බලන්න ඉනාවේ තරම. ඉනාව කාපු ගමන් ලෝක සාරයි කියන දෘෂ්ටිය ඔළුවට වැටිච්ච ගමන් පිංගතුනි ඒ දෘෂ්ටිය හොයනවා. අර හරක ඉස්තරහින් අර තනකොළ මිටි එල්ලුවාම දැන් හරක හිතන්නේ මොකද්ද? ඊළඟ අඩිය තියද්දි මේක කෑහැකි. ඊළඟ අඩියදි කෑහැකි, ඊළඟ අඩියදි කෑහැකි කියලා ඌව හැතැම්ම ගානක් අදගෙන යනවා. මොකටද? උගෙන් ඒ වැඩේ කරගන්නවා. අර ගොන් හරක. අර තනකොළ මිටියේ කන්න නේද මේ දුවන්නේ? උට හම්බේ තනකොළ මිටි. ඔන්න ඕක තමයි පිංගුදෙනි ප්‍රශ්නේ. ලෝක සත්වයාත් ඔන්න ඔය තනකොළ මිටිය කන්න තමයි ඔය දුවන්නේ. හැබැයි ඔය තනකොළ මිටිය නම් හම්බෙච්ච කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ. හම් වෙලා තියෙනවා නම් පින්වතුනි ඒ හම් වෙලා තියෙන්නේ ඒකාන්තේම රහතුන් වහන්සේ නමකට මිසක් වෙන කාටවත් නන්නේ. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මැරිලා අපාගත වෙයි. ඒක තමයි ස්වභාවය. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මැරිලා අපාගත වෙයි. ඉපදෙනවා. දැන් අද මේ පන්තිය ළමයි විවිධාකාරයේ දේවල් ඉතින් කතා බහ වෙනවා. ඉතින් ඔය මට ඇහෙනකොට මට ඉතින් දෙමාපියෝ ගැන හරි දුකයි. දෙමාපිය හිතාගෙන ඉන්නේ මගේ දරුව බොහොම ශ්‍රේෂ්ඨ දරුව. ඒ දරුව අවලෙන කවදාකවත් යමු වෙන්නේ නැති බොහොම හොඳට ඉගෙනගෙන එහෙම වෙයි කියලා තමයි හිතාගෙන ඉන්නේ. නමුත් පින්වතුනි ළමයි කතා වෙනවා අනිත් ළමයි කරන දේවල්. සාහිතින් ඒ ළමයිත් ඒව කරනවා ඇති. ඒව ඇහුනහම පින්වතුනි දරුව කියලා කියන්නේ අප්‍රමාණ ණයකාරය බව නම් තේරෙනවා. ඉතින් මං උන්ට කියනවා එක දෙයක්. උඹලා ඔය කරන වැඩ අම්මට තාත්තට නම් දැනගන්න තියන්න එපා. ඇයි ඒ? පවුනේ මිනිස්සු. දහ දුක් විඳලා දරුවෝ හදනවා. දහ දුක් විඳලා රස්තාවල් කරලා කරලා අනිත් උන්ට බැනලා අනිත් උන්ට ගහලා කොහොම හරි වංචා කරලා හරි කොහොම හරි දරුවෝ හදාගන්නවා. ඒ දරුවෝ මොනවද කරන්නේ? ගංජා ගහනවා. ස්ත්‍රියාවොත් එක්ක යනවා. සිගරට් බොනෝ, අරක්කු බොනෝ, වීරකමට ඒවා කියෝනෝ. අලුතෙන් තියෙනවනේ දැන් ඔය වීඩියෝ කරන්න පුළුවන්. ඒ වීඩියෝ කළා ඒ අය බලනවා. බලවනේ මටත් පේනවා. මං ඒගොල්ලන්ට ප්‍රසිද්ධියම කියන දේ තමයි ඕවා අම්මලට දැනගන්න තියන්න එපා. දැන් මං කිව්වොත් එහෙම ඕවා කරන්න එපා කියලා නවත්තයි. ඒ නිසා කියනවා අම්මලට කියන්න දැනගන්න තියන්න එපා. ඇයි? ඒ කාලකන්ණි මිනිස්සු පවුනේ මහා හීනනේ දරාගෙන ඉන්නේ. ඔය හැම කෙනාම බින්දෙන ඔය පාරේ යන්න. මං ඒකයි කියන්නේ කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි පිංගදුනි එක්ක සද්ධර්මය අවබෝධ කරගෙන නිවන් දකින්න. එහෙම නැත්තම් මේ පාරේ යන්න. ඒ යන ගමන් එක දෙයක් තියෙනවා ඔබට කරන්න. ඒ තමයි තුවාල කුණක් එහෙම දැක්කොත් ටක් ගාලා ලෙව කන්න ගිහිල්ලා ඒක. ගැහණියකගේ ඔසප් එහෙම දැක්කොත් ටක් ගාලා කන්න ඒක. ලෙව කන්න ගිලින්න ඒ ටික කරන්න. මොකද පිංගදුනි මැරිලා ඕක තමයි කරන්න වෙන්නේ. නැත්තම් බඩගින්න ඉන්න වෙන්නේ. 99% විශ්වාසයි මම මේ කියන්නේ. තුවාලකුණු ගැබ් මල පිහිදාපුවා මලමිනියෝලින් වැස්සෙන අසූචිය මලමූත්‍ර ඕවා තමයි ආහාරය. මැරිලා බලන්න මම බොරුනම් කියන්නේ. පෙරේතයා බඩ මම හැමදාම ඔබට මේක කියනවා. පෙරේතයා බඩකින් ඉන්න හේතුව තමයි පිංගුදෙනි ඌට උරුම කෑම ඌට කන්න කැමති නෑ ඌ. හැබැයි ඒව කෑම තමයි ඌගේ බඩ පිරෙන්නේ. නැත්තින් ගෙදර දින බත් මුට්ටිය ගන්න බැරි ඇවිල්ලා. බත් මුට්ටිය උට උරුම නැහැ. උට උරුම එක දෙයක් තියෙනවා. ඒ උරුම දෙය විතරයි උට උරුම. හැබැයි ඌ ඒකට කැමති නැහැ. දැන් මෙතන ඉන්න කවුද අසූචි ගන්න කැමති? කවුරුත් කැමති නැහැ අසූචි ගන්න. හැබැයි අසූචි ගන්න වුණොත් මොකද වෙන්නේ? බඩගින්න ඉන්නවා. ඉතින් ඊට වඩා හොඳ නැද්ද? ධර්මයේ හැසිරෙන්නේ නැති පිරිස්. දැම්මම ඔය පොඩ පොඩ ඔක කන්න පුරුදු වුණාන. බර ඇදලා ඇදලා ඇදලා ඇදලා ඇදලා ඇදලා ඇදලා මැරිලා අපාගතණයක තමයි වෙන්නේ. ඉතින් මම ඒ දරුවන්ට කිව්වා මෙන්න මෙහෙම දෙයක්. උඹලා හොඳට ඉගෙන ගනින්න. නැත්තම් උඹලගේ ෆන් එක ගන්න බෑනේ උඹලට. මොකද ජීවත් වෙන්නේ ෆන් එක ගන්නනේ. ඊටින්, ඩ්‍රින්කින්, ස්ලීපින් ඇන්ඩ් හැවින් සෙක්ස්. ඔන්න ඔය 4 බේසික් නීඩ්ස් තියෙනවානේ. ඔය ඔය මූලික අවශ්‍යතා හතර. ඔය මූලික අවශ්‍යතා හතර සඳහා තමයි මේ සත්‍යය විශ්සෙන්නේ. හැබැයි මේකට අපි තව එක වචනයක් ඇඩ් කරනවා. ඔය හතර අනිත් එකට වඩා වැඩිපුර කරන්න, අනිත් එකට වඩා හොඳට කරන්න තමයි මේ ලෝක සත්‍යය කියන්නේද විශ්සෙන්නේ. හැබැයි බල්ලට එහෙම ඕනේ නැහැ. බල්ලට ඕනේ අනිත් එකට වඩා හොඳට කරන්න කියලා එකක් බල්ලට ඕනේ. ඒක නිසා බල්ලා ඔය හතර වෙනුවෙන් විශ්සෙන්නේ. බල්ලෙක්ව අරන් යන නෝන කෙනෙක් සුදු නෝන කෙනෙක් දිහා දකින්න. ඒ සුදු නෝන උදේ නැගිටිනවා. මූණ අතපය හොදගෙන ලෑස්ති වෙනවා වැඩට යන්න. ලෑස්ති වෙලා අර බල්ලව කූද්දලා උට කිරි එක හදලා උට දෙනවා. උට කන්න ටික දානවා. ඊට පස්සේ ආයි බල්ලව නිදි කරවනවා. ඊට පස්සේ නෝන වාහනේ නැගලා යන ගමන් කෝල් එකක් දෙනවා කෙනෙකුට දවල්ට ඇවිල්ලා මෙයාට කෑම දාන්න. ඒකට වෙනම ගෙවනවා. දැන් සුදු නෝන උදේ ඉඳලා රෑ වෙනකන් රස්සාව කරනවා. රස්සාව කළා හවසට ආපහු ගෙදර එනවා. රාහම බල්ල නකුට වනාගෙන එනවා. ඒක තමයි ඉස්සරහින් එල්ලපු තනකොළ මිතිය. දැන් ඉතින් හරි සතුටුයි. බල්ල නකුට වනාගෙන ආවා. ඊට පස්සේ ආයි බල්ලට කන්න දෙනවා. සර්වන් ගෙන් අහනවා කක්ක දැම්මද? ආ හොඳට දැම්මද? පාට කොහමද? ඒවත් සටහන් කරගන්නවා. ඔය මොන්ඩිසෝරි සටහන් කරගන්නවා කියන්නේ ළමයි කක්ක දැම්මම ඒවා. ඉතින් මේ රටවල එහෙම ඇති මොනවද? ඊට පස්සේ මොකද වෙන්නේ? අර බල්ලා වරගෙන මොකද ගෙදර හිටියොත් එහෙම උන්ගේ අතපය කොර වෙනවා. ඒක නිසා මොකද කරන්නේ? අර බල්ලා වරගෙන එළියට යනවා. යනකොට ෂොපින් බෑග් කීපයක් දාගන්නවා සාක්කුවට. දාගෙන බල්ලා වසුරු කළහම බල්ල කක්ක දැම්මහම මොකද කරන්නේ? අර ෂොපින් බෑග් එක අතට අරගෙන අර ඒක අරගෙන දා ගන්නවා මල්ලට. ආයි යනවා. බල්ලා තව තැනකට ගිහිල්ලා ආයි කක්ක දානවා. ආයි ඒක අරගෙන මේක කරනවා. ওই විදිහට පින්වදිනේ බල්ලා ඇවිදලා ඇවිදලා ඇවිදලා ඇවිදලා ආපහු ගෙදර යනවා. ගෙදර ගිහලා බල්ලා නිදා ගන්නවා. ඊට පස්සේ ගෑනු එක්කෙනා මොකද කරන්නේ? එයාත් වොෂ් එකක් දාගෙන ඊට පස්සේ උයනවා. උයල ඉවර වෙලා මොනවා හරි කාලා නිදා ගන්නවා. පින්වදිනේ මට ඔබ කියන සුගතියේ ඉන්නේ බල්ලා දර නෝනද? බල්ලනේ සුගතියේ ඉන්නේ බලද්දි. නිගමනේ හිතලා බලන්න. මෙන්න මේ මාර මුලාව මේ. ආසාවක් හිතිලා බල්ලෙක් ගෙනහල්ලා කරගත්ත හරිය. ඊට පසුට ලෙඩ වුණොත් එහෙම මොකද කරන්නේ? පසු වෛද්‍ය. දවසට දෙපාර යනවා. නිවාඩු දානවා. නිවාඩු දාලා අර අයියා. අඬනවා ඊට පස්සේ. ඌ තුරුල් කරගෙන ඉන්නවා. ඔන්න මිනිස් ජීවිතයකින් ගන්න ප්‍රයෝජන. ණය. ඔය ඔක්කොම පිංගදුනේ ණය. ඉතින් ඔය ණය ওই විදිහටම ගෙවෙන්න ඕනේ. එහෙනම් දැන් ඒ ඊළඟට ඒ බල්ලට දැන් කන්න හම්බ වෙනවා. බොන්න හම්බ වෙනවා. නිදා ගන්න හම්බ වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? තව කොහේ හරි ඉන්න බැල්ලියෙක්ව ගෙනහල්ලා ඉතුරු ටිකත් හම්බ වෙනවා. දැන් ඔය හතර හම්බ වෙනවා ඔය බල්ලට. හැබැයි ඌට විශේෂයක් නැහැ. ඌට මේ කෑම జాතියක් දෙනවා. මට වෙන එකක් දීලා ගන්නෑ. ඌ එක කනවා. ඌට කොහෙන් හරි ක්‍රොස් කරන්න කියලා බැල්ලියක් ගේනවා. නෑ නෑ මට ওই බැල්ලි හරියන්නේ නැහැ. වෙන බැල්ලියෙක් ගෙනපන්. ওই බැල්ලි පාටමදි. එහෙම කියන්නේ. ඌ ඒ බේසික් ඒ හතර ඌ කරගෙන ඉන්නවා. මනුස්සයම නවද කරන්නේ. මනුස්සයා ඊට වඩා කරන එක දෙයක් කියන්න මට. හම්බ කර. මොකටද? ඔය හතර කරන්න. නොමිලේ කරන්න බෑ බල්ලන්ට වගේ. ඔය හතර කරන්න නම් සල්ලි ඕනේ. ඒක නිසා හම්බ කරනවා. ඉතින් මං ඒ දරුවන්ට කිව්වේ මේවා පිංගුදිරි දකින්නවත් ආස නෑ මම. ඒ කියන්නේ මේ මුලාවට පත් වෙලා ඉන්න මිනිස්සු ගැන පුදුම අනුකම්පාවක් දැනෙන්නේ. නැත්නම් මේ අනුකම්පාවක් දැනනවා කියලා ඒ ළමයින්ට දොස් කියලා වැඩක් නැහැ නේ. නේද? තිරිසන් සතා දුක් විඳිනවා කියලා ඌට බැල්ලා නේද? මේ යකෝ පළහන් කරපු වැඩේ. ඈ? උඹ ඉන්නකම් බලු වැඩ කරලා කරලා දැන් බල්ලා වුණා නේ උඹ. දැන් ඉතින් බලහන්ගෝ කියලා බල්ලට බැල්ල වැඩක් තියෙනවද? නැහැ. ඒ වගේ තමයි ළමයින්ට දොස් කියලා වැඩක් නැහැ. ඒ උන් යන්නේ විදිහේ. අර අම්මල සාත්තල ගැන පුදුම අනුකම්පාවයි. හිතාගෙන ඉන්නේ කවුද? මේ ලෝකෙට පහළ වෙච්ච විශාකාව තමයි මගේ දියණිය. එහෙම තමයි හිතාගෙන. නමුත් කොල්ලන්ගේ ෆෝන් වල දිනන උන්ගේ හෙළුවැලි පින්තූර. ඒක තමයි විදිහ මේ රටේ. මේ රටේ විතරක් නෙමෙයි ලෝකෙ විදිහ. මේ කොහේ හරි ගින්නක් කාගත්තාම ওই වෙන විදිහ. මම ඒ පෙන්වන්නම් ඒ ගිනි කන හැටි විරිද ඉදිරියේදී. ඉතින් ඒ දරුවන්ට මම කිව්වේ පිංගුදෙනි හම්බ කරපල්ලා. ඔය ටික කරගන්න. ඒකනේ දැන් උඹලා ඔය කරන්නේ. ඉපදෙනවා. යන්තම් ලොකු මහත්යගෙන එනකොට දානෝ උගන්නන්න. ඒ ටිකේදී මොකද කරන්නේ? කනවා බොනවා නිදිනවා. කනවා බොනවා නිදිනවා. කනවා බොනවා නිදිනවා. කනවා බොනවා නිදිනවා. යම් වයසකට එනවා ලොකු මහත් වෙලා. ඊට පස්සේ මොකද වෙන්නේ? තව එක හතර වෙනි එකත් එකතු වෙනවා. ඔය ටික කරගෙන කරගෙන කරගෙන කරගෙන ගියා. ඔය වගේ චක්‍ර 1000ක් 2000ක් ජීවිතේ ගිහිල්ලා මොකද වෙන්නේ? මැරෙනවා. මැරෙලා මොකා වෙනවද? එක්කෝ අමු මහ නරකාදී, එක්කෝ තිරිසනෙක්, එක්කෝ පෙරේතෙක්. පින්වතුනි, මනුස්ස ලෝකෙට ආයි එන්න හිතන්න එපා. ඕක හීනයක් විතරයි. දැන් ඉතින් හිතෙන්න පුළුවන් මෙහෙනම් මේ මනුස්ස ලෝකෙ මෙච්චර ජනගහනයක් වැඩි වෙනවා නේද කොහොමද මේකට එන්නේ කියලා. ගන්ධබ්බේ ඉන්නවා පින්වතුනි බිලියන් බිලියන් බිලියන් කියන්න බැරි තරම් ප්‍රමාණයක්. ගන්ධබ්බේ මෞකුසක් හොය හොය. එහෙනම් ආයේ මේ මේ මේකට මේ ජනගහනය වැඩි වෙන්න හේතු හොයන්න දෙයක් නැහැ. හැබැයි මෙතනින් ගියේ එකෙක් ආපහු මෙතනට එනවා කියන එක නම් ලේසි වැඩක් නෙමෙයි. කන කැස් බෑවා වියසිදුරෙන් අහස දකින්නවා කියන උපමාව ඔබට මම මේට කලින් තේරුම් කරලා දීලා තියෙනවා. ආයි ආයි කියන්න ඕනේ නැහැ. වෙන්න තියෙන සම්භාවිතාව බිඳුවට කිට්ටුයි. ඒක ආයි අහන්න දෙයක් නැහැ. ලෝක සත්‍යය හැබැයි අර මහා මුලාවක ඉන්න නිසා අර මම කියපු ඉනා වේත කාලේ ඉන්න නිසා පිංගදෙනි මේ එකක්වත් තේරෙන්නේ නැහැ. මේ වයසට යනවා හොෝගාලා. වයසට යන එක වහගන්න පර බියුටි සැලුන් එකකට රින්ගනවා ගිහිල්ලා. යන්තම් මූණ පොඩ්ඩක් මේව කරගෙන ඉනවා. දැන් මම වයස නැහැ නේ දැන් ඉන්නවා. දැන් හංග ගත්ත යන්තම් මොකක්ද? යථාර්ථයේ තේරුම් ගන්නෙ නැහැ හංග ගන්න මූණ. ඊළඟ අන්දියෝ දන්නේ නැතුව වයසට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මැරෙලා යනවා. ඔතනින් ඉවරයි ඔක්කො. අන්න ඒක හොඳට මතක තියාගන්න. මෙතනින් පස්සේ පින්වතුනි ආයි ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. මම පෙරේතයන්ට බණ කියන්නේ නැහැ. නිරිසතුන්ට බණ කියන්නේ නැහැ. කාලකංජන අසුරයන්ට බණ කියන්නේ නැහැ. තිරිසනුන්ට බණ කියන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. පින්වතුනි, උන් දැන් විපාකයක් විඳින්නේ. ඒ විපාකයක් විඳින එකට බණ කියලා වැඩක් නැහැ. ඒක විපාකේ විඳලා ඉවර වෙනකම් පින්වතුනි ඒකට එදිනෙන් ගොඩ එන්න බෑ. මම කියන්නේ පින්වතුනි මේ වෙන්න ඉන්නේ කාලට. මේක කරගන්න එපා. ඔය මහා මුලාවක ඉන්නේ. දරුව හදපු අය මේව ඔලුවට ගන්න යන්න එපා. දරුව හදන්න ඉන්න අය පුළුවන් නම් මේ ඔලුවට ගන්න. ඔය මාර මුලාවේ වැටෙන්න එපා. දැන් ඉතින් මේ කාට හිතේ දන්නේ මේ සිංහල දාතිය වනසන් ආපු මොකද NGO කාරයෙක් කියලා. එහෙමත් හිතෙන්න පුළුවන්. ඔය මාර මුලාවේ වැටෙන්න එපා. ඔය මුලාවේ වැටිච්ච ගමන් ඔබ ඉවරයි. අද මේ සම්බුද්ධ ශාසනයට ඇතුල් වෙලා නිවන් දකින්න ඕන කී දෙනෙක් ඉන්නවද දරුවෝ කියාගෙන බදාගෙන වැටිලා. මට දරුවෝ ඉන්නවා මට එන්න විදිහක් නැහැ කියලා. අත දරුවෝ ඉන්න අය නම් ප්‍රශ්නයක් නැහැ. ඒවල ඉතින් ඒක ඉතින් ඒක හැමම කරගන්න ඕනේනේ. අත දරුවේ පාට දාලා ඉන්න බෑනේ අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට. හැබැයි ඒක තව මේ අවුරුදු දෙකකට කලින් ඇහුවා නම් මේ සද්ධර්මයේ බින්දුවෙන් අවුරුදු දෙකකට කලින් ඇහුවා නම් සමහරවට මොකද වෙන්නේ? සමහරවට ඒ දරුවා ලෝකෙට එන්නේ නැහැ. ඒක තමයි ඉතින් දැන් ආව නම් මොකද කරන්නේ? දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. එහෙනම් ආව නැති අය මොකද කරන්නේ? ඔය මාර මුලාවට අහු වෙන්න එපා. ලෝක සත්තා ඔබට කියයි. මේක තමයි. හැබැයි මම නැවත වතාවක් කියනවා පින්වතුනි මාව වැරදියට ගන්න එපා. මම මේ බණ කියන්නේ නිවන් දකින්න ඕන ලකින්න ඕන අයට මිසක් ගිහියොන්ට නෙමෙයි. ගිහියොන්ට නෙමෙයි මේ බණ කියන්නේ. ඒක නිසා නිවන් දකින්න ඕන නැති කවුරු හරි ඉන්නවනම් මේව කනකටවත් ගන්න එපා. එකට දුසිමක් හදන්න. ඒක හොඳයි. ඇයි ඒ? ඒ එන පිරිසට හරි නිවන් දකින්න අවස්ථාව හැදිලා ඉන්නේ. මේ ළඟදී වන්න හොඳ උපමාවක් මතක් වුණා. අම්මා තාත්තා කියලා කියන්නේ තනිකරම පිංගොදෙනි කෙහෙල් ගහ වගේ. තනිකරම කෙහෙල් ගහ වගේ. මව්මරා උපන් කුමරා මොකද? කෙහෙල් මල. තනිකරම පිංගොදෙනි ගහෙන් ඔන්න එනවා මොකද්ද? කෙහෙල් මුවේ එනවා. මුවේ ඇවිල්ලා මොකද කරන්නේ? අර ගහේ සාරය උරාගෙන උරාගෙන උරාගෙන උරාගෙන මල හදනවා. මල හැදිලා හැදිලා හැදිලා හැදිලා හැදිලා හැදිලා හොඳ කාලේ හොඳට මල හැදුනට පස්සේ මොකද වෙන්නේ? ගහේ කාලි ඉවරයි. ගහේ කාලි ඉවරයි. ඒක නේද අර 60 පැනිච්ච ආච්චි අම්මලා ඇවිල්ලා අර බනහන්නේ ලංකාවේ. ඒ අයට අපහාස කරනව නෙමෙයි පිංගතලි. නමුත් ඒ ගතියටයි මම මේ අපහාස කරන්නේ මේ පුද්ගලයන්ට නෙමෙයි. මහ හිඟන පෙරේත ගතියක් තියෙන ඔය බෞද්ධ කියලා කියාගන්න පිරිසගේ. ඒ තමයි ඉන්නකන් ආතල් එකේම හිටපල්ල. මේක කරගන්න බැරි කාලයක් එනවනේ. අවයව පණ නැති අවයව වලින් මේකට ශක්තිය දෙන්නේ නැති. ආන් ඒ කාලේට මොකද කරන්න ඕනේ? රිංගපල්ල පන්සල් වලට. කෝවිල් වලට, පල්ලි වලට. ඕක නෙමෙයිද පින්වතුනි මේ? හැබැයි සම්බුද්ධ ශාසනය නම් පින්වතුනි ඔහොම එකක් නෙමෙයි. මේ ළමයි හැමතිස්සෙම කියනවා බුද්දිසම්. බුද්දිසම් මෙහෙමද? බුද්දිසම් මෙහෙමද? තාවේ කෙනෙක්ගෙනා මේ අපේ පන්සලේ සල්ලි ගහක් එල්ලනවා මේ මෙහෙ කොහෙ හරි. අය පන්සලේ සල්ලි ගහක් තියෙනවනේ. ඉතින් ලැජ්ජාවේ බෑයි. ළමයි දෙන්නෙක් විතර බුද්ධ ආගමේ කියලා කියාගෙන ඉන්නවා. අනිත් අය ක්‍රිස්තියානි, Hindu, අරහෙමි. ඉතින් ලැජ්ජාවේ පණ යනවා. කියන මොකද්ද? ඇයි පන්සලේ සල්ලි ගහ? ඒක සල්ලි එල්ලන්නේ නේ තියෙන්නේ. පින්වදනේ මේ ශාස්ත්‍රුන් වහන්සේට නිගා ගන්න හැටි. දරුවෝ නෙමෙයි. ඒ දරුවෝ දැකපු දේ නෝය කිව්වේ. පන්සලේ සල්ලි ගහ. ඔව කවුද ඇති කරේ? ගිහියෝ. ගැරහි යුත්තු. මම ඒක හැමදෙස්සම කියන්නේ ගිහියන්ට තමයි මේ ශාපේ තියෙන්නේ. ඒක නිසා තමයි පිළිඳ ධර්මයේ තේරෙන්නේවත් නැත්තේ ඔය ගොඩක් ගිහියන්ට. මහා ශාපයක් මේ සම්බුද්ධ ශාසනය සහ මුලින්ම විනාශ කරනවා. තමන්ගේ මාන්නකාරකම් පෙන්වන්නේ ඒක කරන්නේ. හාමුදුරුවෝ සල්ලිකා හදමු දේ නම් මං එල්ලනවා පවුම් 50. එතකොට මොකද වෙන්නේ? හාමුදුරුවෝ හරි හිතයිසි. ඇයි? මාත්‍යා පවුම් 50ක් දැම්ම අනිත් එක හොඳ අයිඩියා එකක් දුන්නා. දැන් පුළුවන් ඩබලට මෙයන් කොහෙද? නරකාද? පින්වතුනි මේ ඔක්කොම ගැරහිය යුතු වැඩ. සත්බස වෙන එක. පාත්‍රුණ වහන්සේගේ දේශනාව පැත්තක. අනිච්ච දුක්ඛ අනන්ත කවුරු කතා කරන්නේ? පටිච්ච සමුප්පාදය ගැන කවුරුත් දන්නේ නැහැ. හැබැයි එක දෙයක් දන්නව මොකද? සල්ලි ගහක් දාලා සල්ලි ටිකක් එල්ලන්නේ. කර්ණ ජීවරයක් අරගෙන ගම් වටේ දුවන්නේ. ওই ටික තමයි දන්නේ. ඒතකොට සම්බුද්ධ ශාසනයේ පොතු කෑල්ල විතරයි තියෙන්නේ. අනිත් ඒවා ඔක්කොම පැත්තකට දාලා. හොඳට මතක තියාගන්න පිංවිතනේ මේ සම්බුද්ධ ශාසනය පූර්ණ කරන්න නම් භද්‍ර යෞවනේ ඕනේ. අවුරුදු අඩුම තරමේ 12ත් 50ත් අතරවත් වුණොත් අඩුම තරමේ මම මේ 50 දැම්මේ අඩුම තරමේ. ඔක 40 තමයි. මේක කරලා ඉවර කරගන්න පුළුවන්. මේක කරලා ඉවර කරගන්න පුළුවන්. මම අනිත් අයද බෑ කියලා කියන්නේ නැහැ. ඒක නිසා ඒ මම කියන්නේ ප්‍රතිශතයක් විදිහට. ප්‍රතිශතයක් විදිහට මේක කරලා ඉවර කරගන්න පුළුවන්. අවුරුදු 50 පෙන්නට පස්සේ ටිකක් අමාරුයි මේක කරගන්න. මොකද විගඳනේ සමහරට කල් ඇදෙන්න පුළුවන්. මේක තේරුම් අරගෙන යනවා. ඒ යනකොට සමහරට කල් ඇදෙන්න පුළුවන්. අසනීපයක් හැදිලා ඉන්නවා මාසයක් ඉස්පිරිතාලේ. ඔළුව කැක්කුමයි දරා ගන්න බැරුව. දැන් මොකද කරන්නේ? දැන් මාර්ගය වඩන්න පුළුවන්. ඒ ඔහොම අවස්ථාව එන්න පුළුවන්. හැබැයි බිඳුනේ අපි හදන මේ ආරාම වල න කටින ජීවරේ ගම වටේ අරන් ගිහිල්ලා බජවු දාලා පූජා කරන වැඩ පිළිවෙලක් නැහැ. යම් සිරිතක් තිබුණා නම් විනය නීතියක් තිබුණා නම් ආන් එක කරනවා විතරයි. මොකද භික්ෂුන් වහන්සේලාට වෙලාවක් නැහැ මක් කරන්නද? ගිහියන්ව නටවන්න. උන්වහන්සේලාගේ වැඩේ කරගන්න ඕනේ ගිය මොහොතේ ඉඳලා. අනුදරමේ ඔබ ආව ඔබත් එක්ක කතා කරනවත් එහෙම වෙලාවක් නැහැ උන්වහන්සේට. එහෙනම් ඔබත් කරන්න ඕනේ මොකද්ද? උන්වහන්සේලාගේ වැඩේ කරගන්න දෙන එක. ඒකට කරන්න පුළුවන් සියලු දේ කරලා දෙන එක. ඒක ඔබට පාරමිතාවක් වෙනවා ඔබගේ වැඩේ කරගන්න. ඉතින් භද්‍ර යෞවනයේ ඉන්න අයට මම මේ ආරාධනා කරන්නේ. විශේෂයෙන් මේවා පොඩ්ඩක් හිතන්න. මේ ලෝක සත්‍යය දීපු ගිනි ගෙඩි ගිලගෙන මේ ලෝකයේ සාරයි ආ කමු බලන්න එනයි යම් බලන්න කීකිය කරනවා. ගිය සතියේ දේශනාවෙම ඇහුවාම ඔබට මේවා තේරෙයි. හැමදාම ඉතින් මේවා කියන්න ඕනේ නැහනේ. පොඩ්ඩක් මේවා අහලා බලන්න. මෙච්චර කල් ඔබ achieve කරපු දේ ගැන හිතලා බලන්න. හිතෙන්න බුණා මම දැන් ගෙයක් ගත්තානේ. ඔව් මරණාට පස්සේ මොකද වෙන්නේ? ඒ ගෙදර පළ පෙරේත වෙලා හිටියයි. මේ මගේ ගෙදර මේ මගේ ගෙදර මේ ගෙදර කවුරු හරි එනකොට හෑ යන්නේ. ඉතින් උට දැනෙන්නේවත් නැහැ ඌ යනවා. ඊට පස්සේ හූල්නවා පැත්තකට වෙලා ඉඳගෙන. අනේ මගේ ගේ මුන්ට හින ගහන මේක විකුණුවානේ මං කොච්චර මහන්සි ඉඳ ගත්තේ. පරම්පරා ගානක් යනකම් ඔතන. කුණු තුවාලයක් ලෙව කාලා එනවා. ඉස්පිරිතාල ගාවින් ගයක් ගන්න දැම්ම. ලේසි එතකොට. ඇයි? කැම තියෙනවා. ඇක්සිඩන්ට් රෝඩ් එකෙන් ගන්න පුළුවන් නම් තවත් හොඳයි. ඒ කිට්ටුවම. එතකොට අර ගෙදර හිටියා බඩගිනි හඳුනා මොකද වෙන්නේ? ගියා අරග සරෝස් ගාල ලෙව කෑව. මිංගදරි මම මේ බොරු නෙමෙයි කියන්නේ. ආදි සිංහලයාගේ ක්‍රමවේද තිබුණා සිංහදරි මේ බඩ ඇතුලේ. ගෙඩියක් තියෙනකොට බඩ ඇතුලේ හැරෝ ගෙඩියක් එහෙම හැදිලා තියෙනවනะ. ආන් ඒ හැරෝ ගෙඩිය පෙරේතයෝ ලව්ව සූපු කරවලු. ආදි කාලේ හිටපු වෛද්‍යවරු. අෂ්ටාංගික ආයුර්වේද විද්‍යාවේ පිංගුදුනේ භූත විද්‍යාව කියන්නේ එකක්. ඒක හදාරන්න නැති කෙනෙක් දක්ෂ වෛද්‍යවරයෙක් වෙන්නේ නැහැ. ඒ කෙනාට පුළුවන්කම ලැබෙනවා පිංගුදුනේ භූතයන්ව ගෙන්නලා. එතකොට එහෙනම් ඒ භූතය මොනවද කන්නේ? අර බඩ ඇතුලේ තියෙන ගෙඩිය. ඒ කියන්නේ ඒ සීනි හැර මොනව හරි දෙයකට මතුරලා. ඒ දිස්ත්‍ය හිර කළා ඒකට. ඒක බොන්න දෙනවා ඒ බේතට. ඒක බොන්න දුන්නාට පස්සේ අර දිස්ත්‍ය ඇඟ ඇතුළට බහිනවා. දිස්ත්‍ය කියලා කිව්වේ අර මල පෙරේතයා. ඊට පස්සේ ඌ මොකද කරන්නේ? උගේ ජොබ් එක තමයි. මොකද බඩ ඇතුලේ තියෙන හොඳම කුණු තැන හොයාගෙන තමයි ඌ යන්නේ. ඒ කුණු තැන හොයාගෙන ගිහිල්ලා මොකද කරන්නේ? අර ගෙඩිය සූප්පු කරනවා. අර හැරෝ ටික ඔක්කොම සූප්පු කරලා ඉවර කරනවා. ඉවර කළාට පස්සේ බඩ විරේකයක් දීලා වන්දනේ කපලා බඩ විරේකයක් දීලා පෙරේතයා වයින් කරනවා. මේ දේවල් අදටත් ලංකාවේ තියෙනවා සමහර වෛද්‍යවරු ගාව. සමහර වෛද්‍යවරු කියලා කිව්වේ වෙද මහතුරු ගාව. හෝ කටවනි මහතුරු ගාව. ඉතින් ওই පෙරේතෙක් වෙන්න ඕනේ. නිගමන හිතලා බලන්න. ඔන්නම් ඔබට දෘෂ්ටිගත වෙන්න බුණ නැහැ. අපි එහෙම වෙන්නේ නැහැ. කියලා දෘෂ්ටිගත වෙන්න පුළුවන්. ඉතින් ඒක ගන්න දෙයක් නැහැ. මම් පිංගොදනේ මෙතන ඉන්න අයව නිවන් දක්වන්න හදනවා කියලා මේ ඔක්කොම පොඩි අලගෙන වරේ කියලා එහෙම කියන්න මට බෑ. මෙතන කවුරුහරි ධර්මයේ පිළිගන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ත්‍රිපිටකයේ මේ තැන මෙන්න තියනවා කියලා පෙන්නලා මම ත්‍රිපිටකය ගෙනහල්ලා පෙන්නලා මේ ඉරියව්ව ඇඳලා පෙන්නලා එහෙම කරන්න මට උවමනාවකුත් නැහැ. මට තියෙන්නේ මොකක්ද? මගේ නිවන තමයි අංකයක. මම තමයි මේ ලෝකෙට බිහි වෙච්ච ලොකුම ආත්මార్థකාමියා. බුදුහාඳුරන්ගෙන් පස්සේ. ඒ කිව්වේ මොකද්ද? බුදුහාඳුරු ආත්මార్థකාමී වුණාද නැද්ද? වුණා. ඉතින් එහෙම වෙන්නේ නැතුව කොහොමද පරාර්ථකාමී වෙන්නේ? දැන් ගුරුවරයෙක් ආත්මార్థකාමීද නැද්ද? ඉතින් ගුරුවරයා ඉස්සල් ඉගෙන ගන්න නැතුව පුළුවන් ද ගුරු විද්‍යාලයට ගිහිල්ලා හරි විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා හරි ඉගෙන ගන්න නැතුව පුළුවන් ද ඒකට උගන්න? බෑනේ. එහෙනම් ආත්මార్థකාමීත්වයේ තමයි පළමුව තියෙන්නේ. ඔය ලෝක සම්මතයේ තියෙන එක ගන්න නෙමෙයි මම මේ කියන්නේ. ආත්ම අර්ථය ආත්ම කියලා කිව්වේ තමන්. තමන්ට අර්ථ පිණිස වැඩ කරනවා. ඒ වගේම පරාර්ථකාමී කියලා කියන්නේ මොකද්ද? පරයන්ට අර්ථ පිණිස වැඩ කරනවා. පරය කියන්නේ කාටද? පර කියන්නේ anu. අද ඔක රිද්දන්න පාවිච්චි කරනවා. පරවල්ලෝ කියලා. නෑ පරය කියලා කියන්නේ කාටද? anu. පරංගි කියලා කිව්වේ. පරංගි කියලා කිව්වේ ඒකයි. anu. අනිත්‍යෝ අනිජාතියෝ එනම් පරාර්ථකාමි. ඒ කියන්නේ අනිත් අයගේ අන් අයට වැඩ පිණිස. එනම් පරාර්ථකාමි වෙන්න කලින්මක් වෙන්න ඕනේ. ආත්මార్థකාමි වෙන්න ඕනේ. ආත්ම අර්ථකාමි. ඒ කියුවේ තමන්ගේ හිතසුව පිණිස. ඊට පස්සේ අනුන්ගේ හිතසුව පිණිස. සාස්ත්‍රුන් වහන්සේ පස්වග මහණුන් ගාවට ඇවිල්ලා කිව්වද? තරද වික්කවේ චාරිකම් බහුජනිතය බහුජන සුඛය කියලා ඔක්කොටම ඉස්සෙල්ල. ඈ එහෙනම් එහෙම කිව්වනම් එහෙම මොනවද ගිහිලා කරන්න වෙන්නේ? ඔය මොන හරි බමුණු මද ටිකක් කී කීයි පත් දෙනත් එක්ක නේද? එහෙනම් උන්වහන්සේ ඉස්සෙල්ලම කිව්වා මොකද්ද? ආත්මార్థකාමී වෙලා තමන්ගේ වැඩේ කරගන්න. ඔය අද ඔය වචන පාවිච්චි කරන්නේ වැරදි විදිහට. ඉතින් මට කරන් දෙයක් නැහැ ඒකට. ඔය අර්ථ හරියට දැනගන්න. අත්වැඩ පරවැඩ සමව සිතන්නේ කියලා කිව්වේ ඒකයි. අත්වැඩ පරවැඩ අත්වැඩ පරවැඩ කියලා කිව්වම අද අත්වැඩ කියලා කිව්වම ළමෙක් මොනවද දන්නේ ලංකාවේ ළමෙන්න අර අර ඉස්කෝලේ ජීවන කුසලතා කියලා ඉගෙන ගත්තේ අත්වැඩ කියලා නේද පොඩි මොනවා හරි එකක් ගහන ඇණයක් ගහන්න අරම මේ ටික කරගෙන ඔන්න අත්වැඩ නෑ ඔතන අත්වැඩ කිව්වේ මොනවද නැත්තම් බාසුන්න හැට දෙන අත්වැඩ අත්වැඩ දෙනවා කියලා යන්නේ නේද ඈ බාසුන්න හැට 2500යි අත්වැඩ කාලේ 2500 කි කි කියන්නේ ඔය අත්වැඩත් නෙමෙයි මේ කියන්නේ අත්වැඩ කියලා කියන්නේ මොකද්ද ආත්ම අර්ථකාමී ඔය වචන වල තේරුම් හරියට දැනගන්න ඊළඟට පර අර්ථකාමි ඔන්න ඔය දෙක. එහෙනම් අපි කියන්නේ මම බණ කියන්නේ නිවන් දකින්න ඕන කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ කෙනා නිවන් දැක ගන්න. ඒක තමයි විදිය. ඒක හිතින්ම ප්‍රාර්ථනා කරනවා මේක ඇහෙන මානි ඉන්න ඕනෙම කෙනෙකුට නිවන් දකින්න අවස්ථාව උදා වෙන්න කියලා. සතියක් මුළුල්ලේ ආර්ය මෛත්‍රිය පතුරවල හරිනවා මේ සද්ධර්මයේ එක වචන මාත්‍රයක් ඇහෙන මානක කවුරු හරි හිටියොත් ඒ කෙනාට හේතු වාසනා නම් මේකට ඇදිලා වැටෙන්නේ කියලා. ඒ වගේම පිංගතුනි වචී කර්ම කරනවා ධර්මයේ දේශනා කරනවා පුළුවන් තරම් මේක අවබෝධ කරලා දෙන්න. ඒ වගේම කාය කර්මත් කරනවා. පිරිසත් එක්ක එකතු වෙලා ඒ අය උදෙසා ආරාම විහාර කරවනවා. ඔන්න ඇවිදිලා ඔන්න ආරාම විහාර තියෙනවා. ඒවාම කරන තැන් තියෙනවා. ඔන්න ඇවිදිලා තමන්ගේ වැඩේ කරගන්න. ඉතින් ලෝකයාට මුලා වෙලා කවුරු හරි ඉන්නව නම් පිංගතුනි මේ සද්ධර්මයේ හොඳට ශ්‍රවණය කරන්න. හොඳට ශ්‍රවණය කළා හොඳට හිතලා බලන්න මොකද්ද මේ පොඩි කාලේ ඉඳලා කරගත්ත හරිය කියලා. ඉගෙනගෙන අවුරුදු 25ක් විතර ගිහිල්ලා ජොබ් එකක් පටන් ගන්නවා. ඒ අවුරුදු 25ක් ගිය කෙනත් ජීවිතේ සැටිස්ෆයි වෙලා නැහැ නේද? නිකන් හිතලා බලන්න. ඊට පස්සේ ජොබ් එකක් කළා ඒත් සැටිස්ෆයි නැහැ නේද? මොකද්ද පින්වදනි මේ ගත්ත මුලාව? මෙන්න මේ මුලාවෙන් නිදහස් වෙන්න උත්සාහ කරන්න. මේක තනිකර මුලාවක් පොඩි කාලේ ඉඳලා ලෝක සත්‍යය දීපු ගිනි ගෙඩියක් මේ. මම මේ දැන් කියන එක දැන් අම්මලා තාත්තලා වෙච්ච අය ගන්න යන්න එපා. අනිත් අය ටිකක් හිතලා බලන්න. අම්මලා තාත්තලා වෙච්ච අය ගන්න යන්න එපා මේක. දරුවා කියලා කියන්නේ ලෝක සත්‍යය විසින් ඔබට දාපු ගිනි ගෙඩියක්. ඔබට මතකද ඔබගේ අම්මයි තාත්තයි කිව්වා පුතේ අපිට දරු සුරතල් බලන්න ඕනේ. හදන්න නැද්ද? කියනකොට මොකද කරන්නේ? තව කල් තියනවා කියලා හරියන්නේ නැහැ. හදන්න ඕනේ. දැන් ඒ කියපේ උන්කෝ. දැන් ඔය දරුවා අසනීපෙලා ස්පිරිතාලේ යනකොට එනවද අර මහවැයුන් දෙන්න? බලා ගන්න දරුවෝ. නෑ. ඒකුන් කොහෙද? වලපල්ලේනේ. ඇත්ත කතාව. ඒක කියලා ඔන්න දරුවෝගේ මූණ බල්ල ඔක්කොම කරලා යන්න මැරිලා ගිහිල්ලා. බලන්න දැන් දාපු ගිනි ගෙඩිය. දරුවෝ හුරතල් තමයි මං ඒව නෑ කියන්නේ නෑ. දරුවන්ට දොස් කියනව නෙමෙයි. නමුත් යථාර්ථයට ඇවිල්ලා බලන්න මොකද උනේ කියලා. අර කොහෙන් හරි අහගෙන නැත්තම් එහා ගෙදර ඇන්ටිත් කිව්වා. අනේ ඔව් පුතා, ඔය ගෙදර ලස්සන කටහඬක් ඇහෙනකන් අපි බලන් ඉන්නේ. වටෙන් පිටින් දැම්ම හුළුආන්තරන්. ඉතින් ගෙදර දෙන්න දෙමහල්ලෝ කතා වෙනවා, මේ හැමෝම අහනවනේ. ඊට පස්සේ එක එක කතා කියයි යන්නේ, අපිට ළමයි නෑ, අපිට ළමයි හදන්න බෑ. ඈ ආදිවාසීන් ඒවත් කියයි යන්නේ. ඔන්න ඔය හදමුවනේ. කියන මොකද වෙන්නේ? ඕන් ආව තීරණයක. ඊට පස්සේ දරුවෙක් උපදිනවා. දැන් මොකද වෙන්නේ? ඒ අම්මගේ තාත්තගේ ජීවිතයේ කෙසෙල් ගහට උපමා වුණා. එතනින් ඉවරයි. දැන් පුළුවන් ද ගැලවිලා යන්න? හරි, දරුවාට අවුරුදු 3ක් වෙනකොට ධර්මය හම්බුණා. බුදුහාමුදුරුව පහළ වුණා ලෝකේ. අපි හිතමු. අපි නෙමෙයි. අපි අතයින්නක පැත්තකට දාන්න. බුදුහාමුදුරුව ලෝකේ පහළ වුණා. පහළ වෙලා කිව්වා, මම තව සතියක් ඉන්නවා මහණෙනි. ඇවිදලා මේ වැඩේ කරගනින්න. යයිද? කොහොමද යන්නේ? අම්මයි තාත්තයි එකතු වෙලා නැත්තම් ඥාති හිත මිත්‍රාදී එකතු වෙලා දීපු ගිනිගෙඩිය තියෙනවානේ. ධර්මය අවබෝධ වුණා තියාගන්න විදියන්නේ. ඕක තමයි ප්‍රශ්නේ. ඉතින් හදාගත්තා නම් ඉතින් කාගෙන ඉන්න ඕනේ? ඉතින් කරන් දෙන්නේ. මම මේ කතා කරන්නේ පොඩි දරුවෙක්. ඒගොල්ලෝ ඉතින් අඩුම තරමේ අවුරුදු 7ක්වත් යනකම්, නැත්තම් 10ක්වත් යනකම්. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. අඩුම තරමේ එක්කෙනෙක් හරි ඉතින් ඉන්නොත්. සමහර වෙලාවට පින්වන්ත භාර්යාව හැම ඉන්න පුළුවන්. ඔයා යන්න. මං දරුවා බලාගන්න. එහෙම කියන තත්ත්වෙ නේන භාර්යාව ඉන්න පුළුවන්. එහෙනම් ඒ පිරිමියා ඒ වෙලාවේ මොකද්ද කරන්න තියෙන්නේ? බුලත් අතක් දීලා ඒ කාන්තාවට වඳින්න. ඇයි? උඹ තමයි මට හිටපු පිහිට වෙලාව එකම දේවතාව. දේවතාව. ඇයි? උඹ මේ කුණු ගොඩේ ලැගගෙන මට මෙතනින් නිදහස් වෙන්න වරන් දුන්නට. බලන්න මොනතරම් ශ්‍රේෂ්ඨ අවස්ථාවක්ද කියලා. අඳුම තරමේ ඒක හරි කරගන්න පුළුවන් නම්. එහෙම නැත්නම් ඒකේ අනිත් පැත්ත. ඒක හරි කරගන්න පුළුවන්. මේකට පිඟුතුනේ උවමනාවයි යෝනි. උවමනාව ඉන්න නම් සද්ධර්මයේ තේරෙන්න ඕනේ. Taman ඉන්නේ මුලාවක බව තේරෙන්න ඕනේ. මම ඔබට ගෝණි උපමාවක් දීලා තියෙනවා. අන්ධ මිනිහෙක් ජීවතුන් මේ අන්ධ වෙන්න කලින් කෝට් එකකට ආස වෙලා ඉඳලා අන්ධ වුණාට පස්සේ මේ කෝට් එක ඉල්ලනවා. දැන් මේක අන්ධයි. දැන් කෝට් එක ඉල්ලනවා. මේ මිනිහගෙන් කරදරේ ඉන්න බැරියද නැත්නම් මොකද කරන්නේ? හම්පඩ ගෝණියක් අරගෙන ඕකෙන් අත් දෙක කපලා අත් දෙක දාගන්න පුළුවන් විදිහට හදලා දෙනවා. ඕක ඇඳන් ඵලයන්. ඔය තියෙන මේ කෝට් එක. ඔගේ රත්තරන් බොත්තන් එහෙම අල්ලලා හොඳ වටින කෝට් එක කියලා දෙන්න. ඔන්න හොඳ දෘෂ්ටියක් දැම්ම ඔළුවට. මොකද්ද? මේක බොහොම වටින සාර කෝට් එකක්. මේක රත්තරන් බොත්තන් පව අල්ලලා තියෙනවා කියලා. දැන් අන්ධ යන්නේ මේක. දැන් මේකට පේනවද? ධර්මයේ නැතුව අන්ධ වෙච්ච පෘථග්ජනයටත් ওই ටික තමයි තියෙන්නේ. දැන් ඔය කෝට් එක දාගෙන ඉවරලා ඌ යනවා කොහෙටද? මේ බැරි ගාත යනවා කඩමණ්ඩියට. ගිහිල්ලා කියනවා මේ උඹලට නෑනේ. මේ බලංගෝ මගේ කෝට් එක. මේ බලංගෝ බොත්ත. රත්තරණින් අල්ලලා තියෙන්නේ. ඉතින් අරුන් ඔක්කොම hina වෙනවා. hina වෙන එකවත් මේකට පේන්නේ නෑනේ. තව කඩමණ්ඩියකට යනවා පෙන්නනවා. ඕක ඔහොම යනකොට පින්වදනි. ඔන්න ඔහොම යන පිරිසක් තමයි මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ. අපිත් ඔහොම ගියා. ඔහොම යනකොට පින්වදිනේ ඔන්න වේද මහත් එක්ක ඉනෝ බොහොම කරුණාවන්ත. ලෝක සත්වයා කෙරෙහි පතන මහා කරුණාවෙන් කටයුතු කරන වේද මහත් එක්ක ඉඳලා මොකද කරන්නේ? මෙහෙට එන්න. ගෝණිය ගලවන්නේ. කියන්නේ නැහැ ගෝණිය ගලවන්නේ කියලා. ඒකයි මම ඔබට කියන්නේ. මම ඔබට කියන්නේ නැහැ කිසිවක් දාලා යන්න කියලා. මම කියන්නේ ඔය ඇස් දෙක අන්ධ වෙලා තියෙන ඇස් දෙක අරගන්න ඉස්සෙල්ලා. එතකොට ඔබට මේ යථාර්ථය තේරෙයි. ඒගනේ පිංගුදිනේ වෛද්‍ය වෘතියක් දාලා පිරිසෙන්නේ. වෛද්‍යවරයෙක් වෙන අවුරුදු 6ක් තිස්සේ දුක් විඳලා. ඒකෙත් සාරයක් හොයාගන්න බැරුව ඇවිල්ලා පැවිදි වෙන්නේ. මම මේවා කියන්නේ පිංගුදිනේ මේ තරුණයෝගේ පැවිදි වීම ගැන මං හරිම ආඩම්බරයි. තරුණ තරුණියන්ගේ පැවිදි වීම සම්බන්ධ. අන්නර වේද මහත්තයා මොකද කරන්නේ? අර ඇස් දෙකට වේද දානවා. ඇස් දෙකට බේත් දාලා ඇස් දෙක පේන්න ගත්ත ගමන් අර මනුස්සයා බලන්නේ මොකක් දිහාද? කෝට් එක දිහා. මෙච්චර ආසාවෙන් අල්ලන් හිටපු කෝට් එක අන්න එතකොට දකින්න මොකද්ද? හත් දෙයියනේ මුම්මාව රවට්ටලා. මුම්මට දීපු ගිනි ගෙඩියක තරම. මේ ගිනි ගෙඩිය නැඳගෙන මං හැමතැනම ගියේ. දැන් මේක ගලවලා වීසි කරනවා නේද? ඔන්න ඔය ටික වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. සමහර වෙලාවට පින්වදෙන ගිනි ඕක ඇඳගත්තට පස්සේ ගෝණි එහෙම ජරා වෙලා ඕක හැමතෙම එහෙම ඇලිලා එහෙම දිනුනන ගෝණිය ගලවන්න ඕනේ උනත් ගලවන්න පුළුවන්ද? බෑ. ඇයි? හංකඩේට ඇලිලා ගලව ගන්න බෑනේ. දරුවා කියලා කියන්නේ අන්න එහෙම කෙනෙක්. ලෝක සත්‍යය දීපු ගිනි ගෙඩියට හදාගත්තා. සාරයි සාරයි සාරයි සාරයි සාරයි. ඕක තමයි දෙන්නේ. සාරයි. ළමයා සාරයි. ළමයා සාරයි හදපල්ලා. ළමයා සාරයි. දැන් මුස්ලිම් අය දරුවෝ හදනවා. මං එහෙම ඕක කියනවද? අනේ නෑ. ඉතින් අපේ පිරිසට ඒකටත් අමාරුයි. මුස්ලිම් අය ළමයි 5 දෙනෙක් හදනවා කියලා අපේ පිරිසට ඒකටත් අමාරුයි. ඇයි? මට නම් කිසිම අමාරුවක් නෑ. ඉතින් මුස්ලිම් අය ළමයි හදනවා මට මොකද? දැන් අමාරුවෙන් කෑ ගහන්නේ කවුද? ආයි මුස්ලිම් වෙන්නේ නැති අය. නේද? ආයි කවර කවදාකවත් සංසාරේ මුස්ලිම් වෙන්නේ නැති අය තමයි මුස්ලිම් අය ළමයි හදනවට කතා කරන්නේ. සමහර මුස්ලිම් අය ළමයි හදනවා කියේ බැන බැන හිටපු නාකියාත මැරිලා. තුක් ගාල ගිහිල්ලා අර මුස්ලිම් අම්මගේ වඩේම උපදින්නත් පුළුවන්. එහෙනම් මේකදී මේ ළමයි හදන කාලේ ළමයි හදන්න දෙන නිවන් දකින්න අය මොකද කරන්න ඕනේ? නිවන් දකින්න. ඒකයි මම කියන්නේ. බෞද්ධ හෝ වේවා අබෞද්ධ හෝ වේවා ඒව කරන අය ඒව කරන්න ආරින්න. නිවන් දකින්න අය නිවන් දකින්න. මම හැමතිස්සෙම කතා කරන්නේ මම නිවන් දකින්න අයගේ පැත්තේ. බණ අහන්න කැමති අය අසත්වා, අකමැති අය අසන්නැතුව හිටිත්වා. මාත් එක්ක අමනාප වෙන්න එපා. මොකද මම ඔබට මෙතනට එන්න කියලා බලකලී නැහැ. මං එන්න කියලා හදන්න ළමයි හදන්න එපා කියලා එහෙම කිව්වේ නැහැ. ඔබ ආවේ. දැන් මං කියනේ වහන්න. එච්චරයි. YouTube එකේ බලද්දි මොකද කරන්නේ? හානේ මේ ලෝකයේ තියෙන ලොකුම සම්පතට බයිනවානේ කිව්වහම මොකද කරන් තියෙන්නේ? ටග්ගල වෙනස් කරලා ධර්මයයි ඔබයි නෙමෙයි දාන්න ඔබයි මමයි. ඔය යන්නේ ඔබයි මමයි සංසාරේ යන් කියලා ආදිවාසීන් ඔය තියෙන්නේ. ඔය ගැව්වාම ඒකක් කීද ඒකක් බල බල ඉන්න තියෙන්නේ ඉන්නවා. යථාර්ථය දකින්න ඕන නම් ධර්මය අහන්න. මම මේ කියන්නේ පින්වතුනි සමහර දේවල් තියෙනවා ඒ දේ කරගත්තට පස්සේ ඒකට වන්දිගේ වාගෙන ඉන්නම වෙනවා. කොච්චර ධර්මයේ මුණ ගැහුණත් ආපස්සට හැරෙන්න බෑ. එහෙනම් පින්වතුනි කහාද වැදමු නැති කවුරු හරි ඉන්නවනේ. ඔය ලෝක සත්‍යය දෙන ගිනි ගෙඩියට අහු වෙන්න එපා. මොකද්ද ලෝක සත්‍යය දෙන ගිනි ගෙඩිය? කෙල්ලෝ නියමයි. නැත්තම් කොල්ලෝ නියමයි. ඕක දෙනව නේද? ඕකත් ලොකු ගිනි ගෙඩියක්. තරුණ දරුවෙක් පාරට බැස්සාම මෙන්න මේව හොඳට අවබෝධ කරගන්න. තරුණ දරුවෙක් පාරට බැස්සාම දකින කාන්තාවෝද ඇත්ත කාන්තාවෝද? මෙතන ඉන්න කාන්තාවම හිතින් සිහිපත් කරලා බලන්න. ඔබ එළියට වහින්න කලින් කණ්ණාඩියේ ඉස්සරහා කොයිතරම් මොහොතක් ගත කරනවද කියලා. ඔබගේ යථා ස්වභාවය ලෝකෙට පෙන්වන්න ඔබ කැමතිද නැද්ද? කැමති නැහැ. ඒට වඩා ලස්සන ස්වරූපයකින් මේ ලෝකෙට එන්නයි ඔබ කැමති. ඒක නිසා ඔබ මොකද කරන්නේ? මූණ පින්තාරු කරගන්න. මූණ පින්තාරු කරගෙන ඒ අදාර ලස්සනට ඒ ඇඟපසක හොඳට පේන ආකාරයට ඇඳුම් අඳිනවා. හැබැයි ඒවා තියෙන විදිහට නෙමෙයි තියෙන්නේ. එතකොට ඒවා මේ වෙනස් කරලා හදාගත්ත විදිහකට තමයි තියෙන්නේ. ඔන්නෝම බැහැල යන කාන්තාවක් තමයි පින්වතුනි අර තරුණ දරුවා දකින්නේ. ඒත් එක්කම ලෝකෙන් දීපු ගිනි ගෙඩියකුත් තියෙනවා. මොකද්ද? නියමයි. නියමයි. හරි ශෝක්. දැන් ඔය ගිනි ගෙඩියත් එක්ක ඉන්න මේ තරුණ දරුවා දැන් මොකද කරන්නේ? දැන් හීනමවනවා. අර වගේ එකක් හම්බුණා නම් ශෝක්. ඊට වඩා අර කොහොඳයි නේ? අර වගේ එකක් වුණා නම් නේ. හිතලා බලන්න මේ ගිනි ගෙඩියක් නෙමෙයිද මේ කාලා තියෙන්නේ? නැත්තම් කසාද බැඳලා හතියෙන් එපා වෙනවද වින්ද? බිරිඳට සහ ස්වාමි පුරුෂයා දෙන්න ගැනම මම මේ කියන්නේ. බිරිඳලාට විතරක් නෙමෙයි ස්වාමි පුරුෂයාට එච්චර තමයි. හෙව්වේ කාවද? අර පාරේ යන එක්කෙනා. පාරේ යන එක්කෙනා හිටිය වෙලාවේද? පාරේ යන වෙලාවේ ගෙදර ගියාම ඉන්නේ කවුද? යතයික් කියලා. ඒක නිසා තමයි අපේ සිංහල කියමනක් තියෙන්නේ. කසාද බඳිනවා නම් කසාද බඳින්න කෙල්ලෙක් වෙනවා නම් මොකද්ද කරන්න ඕනේ? කෙසෙල් පඳුරට හැංගිලා ඉඳගෙන පිළිකන් ඉඳගෙන බලන් හිට අහලා කියලා උදේට ලිපේ තියෙන අලු ටික වීසි කරන්න එනවා. ආන්නයව තමයි මේ කසාද බඳින්න යන්නේ කියලා. උදේට ලිපේ අලු වීසි කරන්න එන්නේ කොහමද? දත් මැදලා ඔක්කොම එහෙම කළාද? නැහැ. හොඳට ඇඳුම් ඇඳලා ඊරට එහෙම ඔක්කොම කරගෙන දෙන්නේ නැහැ. යථා ස්වභාවයෙන් එන්නේ. කොන්නේ පීරල ලස්සන්ට කොන්නේ ක්‍රේල් කරලා කැරලි කරලා එහෙම දෙන්නේ නැහැ. උදේ නැගිට ගම නේද? ආන් එහෙම තමයි එන්නේ. ඇවිදilla අර ලිපේ තියෙන මුලින්ම කරන්නේ සාමාන්‍ය ගැමි ගෙදරක මුලින්ම කරන්නේ මොකද්ද? ලිපේ තියෙන අලු ටික ඔක්කොම කොළපතට දාලා ඒ කොළපත අරගෙන ගිහිල්ලා ඒ අලු ටික වීසි කරනවා. ආන් ඒ ක්‍රියාදාමයේ බලන්න කියලා අපේ ගැමි වහරක් තියෙනවා. ඕක බැලුවා නම් මොකද වෙන්නේ? පහුවදාට අර එන්නේ මේ බුලත් හෙප්පුවත් අරගෙන මනමාලි ආන්ගේ මනමාලි අර අර අලු ටික වීසි කරපු මනමාලි දෙන්න අතර තියෙන වෙනස දක ගන්න පුළුවන් හොඳට. ඉතින් ඕක තමයි පින්වතුනි ක්‍රමවේද. ඕක දැන් දැන් කාන්තාවක අනිත් පැත්තට දාන්න. මොකද පුරුෂයා ගැන රංගුවක් නෙමෙයි. නවදොරකින් අසුචි වැහෙන අසුචි කරත්තයක්. ඕක තමයි යථාර්ථය. හැබැයි ඉනාව කෑහම් මොකද වෙන්නේ? ඉනාව කෑවන අසුචි කරත්ත හැරි ගමන් නැහැ මොකද කරන්නේ? බදාගෙන ඉන්න. දක්කගෙන යනවා. ඉනාව කාලා නින්නේ. හැබැයි මේ ඉනාවෙන් අයින් වෙන්න තියෙන එකම ක්‍රමයේ තමයි පිංගුතුනි සද්ධර්මයේ. ඒ ඉනාවෙන් අයින් වෙලා තමයි මේ පිරිස්මේ යන්න හදන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන්. එංගලන්තේ පාස්පෝර්ට් තියාගෙන, ගෙවල් තියාගෙන කොහොමද මේ මිනිස්සු මේවා දාලා යන්නේ කියලා. අතහරින්න මහ වෙලාවක් යන්නේ. ඉනාව කාලා ඉන්නකම් තමයි පිංගුතුනි ඔය ඔක්කොම දෙල්ලන් තියෙන්නේ. ඉනාවට බේත් දීපු ගම ඔය ඔක්කොම ඉවරයි. ඔය අතහරිනවා කියන එක මහ ලොකු දේවල් නෙමෙයි. දැන් ඔය අතහැරලා යන පිරිස නිකවට හිතන බලන්න. සිද්ධාර්ථ කුමාරයා රාහුල කුමාරයාවත් දාලා, සිද්ධාර්ථ රජුරුව රාහුල කුමාරයාවත් දාලා, යසෝදරා දේවියවත් දාලා ගියා කියන එක දැන් මහ ලොකු දෙයක්ද ඔබට? දැන් ඔබට එක මහ ලොකු දෙයක් වෙන්න විදියක් නැහැ. මොකද ඔබත් ඒක කරනවානේ. ඒ කරන්නේ යථාබෝධයට ඇවිදින්නනේ. උන්වහන්සේටත් ඔය ටික තේරිලා තමයි උන්වහන්සේ ගියේ. බුද්ධත්වයට පත් වෙලා නෙමෙයි. මේකේ මේ මේක නෙමෙයි මං හොයන හරය කියලා හිතෙලා. මේ මොනවාද මේ මහ දුකටපත් වීමන්නේ මේ තියෙන්නේ. ඉනාව දැකලා තමයි උන්වහන්සේ කියේ මේ ඉනාවක් තියෙනවා. මේ ඉනාව ඒකයි මේ ශාස්ත්‍රුන් වහන්සේ පරම ශ්‍රේෂ්ඨ පිංගතේ. අපි ওই ඉනාව කාලේ ඉන්නේ. ඒ ඉඳලා ඉවර වෙලා ඒ ඉනාවත් එක්ක ලෝක සත්‍යයක් කියන දේ කළා. ලෝක සත්‍යයක් කිව්වොත් අරක තමයි හරි කියලා ඒක කළා. කළාද නැද්ද ඔබ? ලෝක සත්‍යයක් කිව්වොත් මේක තමයි හරි කියලා ඒකත් කළා. අනිත් එක හරි කිව්වොත් ඒකත් කළා. අන්තිමට ඔබ ජීවත් වෙලා තියෙන්නේ කාට ඕනේ වටද? ලෝක සත්‍යයට ඕනේ වටද? ඔබ ඇඳුම් ඇඳේ කාට ඕනේ වටද? ඔබ අඳින ඇඳුමේ අසිරිය ඔබ හින්නේ කීවතාවයිද? එක වතාවයි. කොයි වෙලාවේද? කන්නාඩි ඉස්සරහ අඩි කියලා පොඩ්ඩක් ඔළුව පියන වෙලාවේ. එහෙනම් ඊටු ඔක්කොම ඔබ පෙන්වන්නේ කාටද? ලෝක සත්‍යය. ඒකයි මම කිව්වේ eating, drinking, sleeping and having sex ඔය ටික කරනවා අනිත්තර වඩා හොඳට කරන්න තමයි මේ ඔක්කොම මහන්සි වෙන්නේ. මහන්සිලා පින්වතුනි අවසානයේ මහා ඛේද වාචකය. ඒක නිසා මේ මේවා ටිකක් තේරුම් ගන්න. මේ යථාර්ථවත් සද්ධර්මයේ හොඳට තේරුම් ගන්න. දැන් මම ඔබට තවත් ටිකකින් සද්ධර්මයේ කියනවා. මේ නෙක්ඛම් මේ ගැන මම මේ ඔබට කතා කරන්නේ. මේ මුලාවෙන් ඔබව නිදහස් කරන්න හදන්නේ. ඒකයි මම කියන්නේ මේ වගේ දහමක් හොඳ වෙලාවට අපේ මහත්තුරු ගහලා තියෙනවා මම දැක්කා. ගැඹුරු ධර්මයේ ඒ පරිශීලනය කරන අයට පමණයි කියලා. නැත්නම් එහෙනම් පළවෙනි වතාවට මම පොඩ්ඩ බණක් අහන්න ඕනේ කියලා එහෙම ගහලා මේක ආවොත් එහෙම මොකද වෙන්නේ? ආයි දිවි සම්මෙටම බණ අහන්නේ. මාගන්දියාට වෙච්ච දේ වෙනවනේ. ඈ මාගන්දියාට කිව්වේ උඹ ලස්සනයි කියලා ඉන්න මට නම් ඕකෙන් ඇති වැඩක් නැහැ. ඔය නවදොරකින් අසුචි වැහෙන අසුචි කරත් මම අතින් තියා පයින්වත් ස්පර්ශ කරන්න කැමති නැහැ. ඒක කිව්වේ මාගන්දියන්න නෙමෙයි. මාගන්දිය අනුශ්‍රවණය කළා. ඒක කිව්වේ කාටද? මාගන්දියගේ තාත්තට. මාගන්දිය බ්‍රාහ්මණයට කිව්වේ. මොකද උන්වහන්සේ දැක්ක මාගන්දිය බ්‍රාහ්මණයට මක් වෙන්න පුළුවන්ද? මාර්ගඵල ලබන්න පුළුවන් කෙනෙක්. ඒක නිසා කිව්වේ. අරයා පැත්තෙන් ඉඳලා ආගෙන ඉඳලා අඬාගෙන දිව ගේ ඇතුළට. මට අසූචි කරත් කිව්වා ආදිවාසීන් කියාගෙන අඬාගෙන දිව. එදා ඉඳලා වෛර මැන්න බුදුහාමර. තාත්තා නිවන් දැක්කා. එහෙම වෙන්න පුළුවන්. දැන් මේක අසූචි කරත් මේක ඇති හරයක් නැහැ කියලා මේ උඹලට දීපු ගිනි ගෙඩි කියලා කියනකොට ඕකෙනින් කාලේ ඉන්න බැරි කෙනෙක් අපිටත් දොස් කියයි. ආයි බණ අහන හේකුත් නැහැ. ඉතින් මං කියවන්නේ මං මිනිස්සු උරතල් කරන්නේ නෙමෙයි බණ කියන්නේ. මේ ධර්මාසනේ ඉඳගත්තට පස්සේ අපේ මෑණියන් දැන්න පවා මම කියන්නේ ඔබගේ පුත්‍රයා බණ කියනවා කියලා එහෙම හිතන්න බෑ. ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මකාය දරාගෙන ධර්මාසනය මත ඉඳගත්තහම එතනින් එහාට ශාස්ත්‍රුන් වහන්සේට ධර්මයේ සංඝයාට තියෙන ගරුත්වයෙන් සද්ධර්මයේ ශ්‍රවණය කරා. ශ්‍රවණය කළ මාර්ගඵල ලබන. මේ සද්ධර්මයේ තියෙන මාර්ගඵල ලබන. මම ඒක කිව්වේ ගිහියන්ට දේශනා කළා තියෙන්නේ 100.0001 විතර සූත්‍ර. ගිහියෝ කියලා කියන්නේ ඔය අර ජීවිත පවත්වගෙන යන. මම මේ කියන්නේ අර චිත්ත ගහවති වගේ උත්තමයෝ නෙමෙයි. අනාගාමි උතුම නෙමෙයි. අනේ මිලිසිතුතුමා වගේ මේ සෝතාපන්න උතුම නෙමෙයි. ගිහියන්ට ආනේ ඔබ එහෙනම් මෙහෙම ගිහිල්ලා මෙහෙම කරපන්. ඔය සද්දිසා නමස්කාරය ඔහොම නෙමෙයි. ඔබ මෙහෙම කරපන්. ඔයගේ මේ උතුරුතුරු දිසාවේ මේගොල්ලෝ ඉන්නේ, නැගෙනහිර දිසාවේ මේගොල්ලෝ ඉන්නේ කියලා ආදි වශයෙන් එහෙම කියපු සූත්‍ර තියෙන බොහොම අල්ප ප්‍රමාණයක්. වැඩි හරියක් තියෙන්නේ පිංගුදුනි භික්ෂුන් වහන්සේලා නිවන් දකින්න කියපු සූත්‍ර. එහෙනම් බුදුදහම කියන්නේ නිවන් දකින්න තියෙන මගක් මිස ලෝකේ අල්ලගෙන ලෝකේ රමණීය කරන්න තියෙන තැනක් නෙමෙයි. ඒතකොට යම් කිසි කෙනෙකුට ඕනේ නම් දියුණු වෙන්න බුදුදහම තුල ඒකටත් ක්‍රමයක් තියෙනවා. හැබැයි ඒ කෙනාගේ ඒකායන පරමාර්ථය වෙන්න ඕනේ මොකද්ද? නිවන. වෙන දෙයක් නැහැ. එහෙම නැත්තම් ඒ කෙනා බෞද්ධ නෙමෙයි. හාමුදුරුවරු ඉන්නවා බෞද්ධ නැති. ඒ සාධකනවා. බෞද්ධ නොවන හාමුදුරුවරු ඉන්න ඕනේ තරම්. ඒකට හේතුව තමයි බිගදර නිවනට යොමු කරපු හිතක් නැහැ. භවයේ උදුරන්න සූදානම් නැහැ. බෞද්ධ කියන්නේ ඒකයි. භවයේ උදුරන. මේ භවයේ මුල් අදිනව හැම තැනටම හැම මොහොතකම මුල් ඇදෑද යනවා. ඔය මුල් ඇදෑද යන භවයේ උදුරලා දාන්න ලෑස්ති වෙච්ච කවුරුත් නැහැ. බොහොම අල්ප මාත්‍රයයි ඉන්නේ. එහෙම නැති කවුරුත් බෞද්ධ නෙමෙයි. ඔය නාම මාත්‍රික බෞද්ධයෝ තමයි මේ ශාසනයේ කන්නේ අපි බෞද්ධයෝ කියලා. ඒකයි මම කියන්නේ පින්වතුනි. සිංහල ජාතිය කියන්නේ මම මේ කියන අදීන සිංහල නෙමෙයි. සීහ හෙළ කියන ජාතිය නැති වෙනවා. නැත්තටම නැති වෙනවා. ඒක තමයි ශාස්ත්‍රුන් වහන්සේගේ ප්‍රාර්ථනය. සිංහල ජාතිය නම් සිරහත් කාලයක් වැඳවි. කා කොටාගෙන කුලල් කාගෙන ඔය කටයුතු කරගෙන සිංහල කියන ජාතිය දැන් ඉන්නේ. නමුත් ඕක සීහ හෙළ කියන දණින් ආවේ. ආන්නේ සීහ හෙළ කියන උත්මය හැම කෙනෙක්ම නිවන් දකින්න ඕනේ. සීහ හෙළ කියන හැම කෙනෙක්ම නිවන් දකින්න ඕනේ. ඒක තමයි යථාර්ථය. සීහ හෙළයෝ නිවන් දකින්න ආපු පිරිස. ඉතින් ඔබ උත්සාහ කරන්න පින්වතුනි සීහ හෙළ කියන තැනට එන්න. ඇවිදින්න මේ මාර්ගය වඩා ගන්න. දැන් ඒකට තමයි අපි මේ මාර්ගය පාදලා තියෙන්නේ. තව ඒ කරුණක් තියෙනවා මම ඔබට කියන්න. ඒක මම කියලා ටිකක් ගැඹුරු දහම් කොටසකට යනවා. මොකද නෙක්ඛම් මේ කිව්වට වැඩක් නැහැ. ඒකට අවබෝධය දෙන්න ඕනේ. ඔබගේ ඇස් දෙක අරින්න ඕනේ. මම දහම් දෙන්නේ ඔබගේ ඇස් දෙක අරින්න. වෙන දෙයකට නෙමෙයි. දැන් මෙන්න මේක මොහොම වැදගත් කාරණාවක්. මොකද පින්වතුනි දළදා මාලිගාව කියන උතුම් ස්ථානයේ අද දානයක් බාර ගන්න බෑ. දානයක් බාර ගන්න පුළුවන් සමහරලාට 2050 විතර. සමහරට දැන් කියොත් එහෙම නේද? මොකද හේතුව නන්දෙසින් ඒ පිරිස ආසයි ශාස්ත්‍රුන් වහන්සේ උදෙසා ඒ කටයුතු කරා. ඒ වගේ හැබැයි පින්වතුනි ඔය දළදා මැදුර හදන කාලේ ඒ ගැන කවුරුත් වැඩිය දන්නේ නැති කාලේ කාට හරි පුළුවන්කම ලැබුණා නම් ඒකට අවස්ථාව උදා කරගන්න දළදා මැදුර හදලා දළදා වහන්සේ තැන්පත් කර පස්සේ අහවල් දිනේ අපිට දානේ ඕනේ කියලා අන්න ඒ කෙනාට අවුරුද්දක් පාසාව කරන්න පුළුවන්කම තියනවා නේද? හැබැයි දළදා මාලිකාවට දළදා වහන්සේ වඩම්මපු දවස් ඉඳලා මොකද වෙන්නේ? පිරිස් නන් දෙසින් එන පිරිස් දානේ බාර ගන්න. එතකොට නේද ලිස්ට් එකේ කෙරවලකට යන්න වෙන්නේ. ඒක නිසා පිංගුදට මේ පළමුවම මම මේ අමතන්නේ මේ හදන උතුම් ස්ථානේ පැවිදි වෙන්න ඉන්න උතුම් පිරිස. මේ උතුම් ස්ථානේ පැවිදි වෙන්න ඉන්නව නම් උතුම් පිරිස. ආන්නේ අය තමන්ගේ දෙමාපියන්ට හෝ තමන්ගේ සහෝදර සහෝදරියව නම් හෝ ළඟම ඥාතියෝ ඉන්නව නම් තමන්ට උදව්වක් උපකාරයක් කරපු බොහෝම මේ ළඟ ඥාතිවරු ගැන මම මේ කියන්නේ. එහෙම උදව්වක් උපකාරයක් කරපු කවුරු හරි ඉන්නවනම් ආන්නේ අයට දැනුම් දීලා දාන වේලක් තමන් සතු කරගන්න. ඒක මුලින්ම මම මේ කියන්නේ පැවිදි වෙන්න යන උතුමන්ට. ඊළඟට පින්වතුනි ධර්මයයි ඔබයි ශ්‍රාවක පිරිස. මොකද දාන තියෙන්නේ 365යි. දැන්ටත් දාන 3ක් බාර අරගෙන ඉවරයි. මේ අවස්ථාව ඔබට අහිමි වෙනවා. හැබැයි ඒ දාන බාර ගන්න හැම කෙනාම මේ තාම මේ ඉඩමක්වත් අරන්නේ නැහැ මම මේ කියන දේ. නමුත් අනිත් අය ඉක්මන් වෙන නිසායි මම මේ කියන්නේ. මොකද මේවට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරන අය ඒ දේවල් ඒ විදිහට කරයි. ඒක නිසා ඔබට යම්කිසි අවශ්‍යතාවයක් තියෙනවනම් ඒක මේ මහත්තුරුන්ට දන්නලා ඒ දින වකවානු වෙන් කරගන්න. හැබැයි එක පොරොන්දුවක් උඩ, පොරොන්දුවක් නෙමෙයි එක කොන්දේසියක් උඩ. ඒ කොන්දේසිය තමයි ඔබ දානය බාර ගන්න දවසට තවත් කෙනෙක් දානයක් බාර ගත්තොත් ඔබගේ අවසරයේ තියෙන්න ඕනේ ඒ කෙනාටත් දානය පූජ කරන්න. මේ ස්ථානයේ දන් දෙන එක අමාරු නෑ. වෑංජන දෙකකුයි බට්ටිහිකුයි හදලා දෙන්න මහලකු අමාරුවද වේලා. එතන ඉන්න උත්තමයෝ කය පවත්තන්න විතරයි ආහාර ගන්න. කය එක දවසක් පවත්තන්න. දවස් දෙකකට එක දෙකකට ඇති වෙන එක දවසේ කන්නේ. සාමාන්‍යයෙන් පිරිස එහෙම නේද? කන වේලාවට බලද්දි එක දවසකට කනවා සාමාන්‍යයෙන් සාගතයක් එනවා වගේ කියලා හිතාගෙන කාගෙන යනවා සතියකට විතර වගේ ඇති. ඒකල මොකද කරන්නේ? හැබැයි එහෙම කරන එකත් හොඳයි. ඇයි? මල ගිය ඇත්තෝ එහෙම ඉන්නවනේ. ඒ උන්ටත් ආහාර දෙන්නේ බෑ. නේ? මල ගිය ඇත්තන්ටත් ආහාර දෙන්න වැඩිපුර කන එක හොඳයි ගොඩක් කිරිස්. දැන් කාපිලිල දවසට තුන් පාරක් වැසිකිලි. වැසිකිලිට යන ආහාර කාටද? කාටද ඉතින් අපේ උන්ටම නිසා. නේ? ඒක තමයි විදිය. ඉතින් කොහොම හරි පින්වතුනි එතන ඉන්න උතුමන්ට දවසකට එක වේලා ඕනෙම දුකී දුප්පතෙකුට ඒ දාණයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඕනෑම කෙනෙකුට හිතුනොත් එහෙම අද මට දාණයට සම්බන්ධ වෙන්න ඕනේ කියලා මොනවා හරි දෙයක් හදාගෙන ගිහිල්ලා සම්බන්ධ වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒක නිසා අර දානයක් දෙනවා කියලා අර නෑ නෑ මේක මම්ම දෙන්න ඕනේ මේක මගේම දෙය කියලා එහෙම එතනට යන්න දාන දෙන්න කියලා මේක මම්ම දෙන්න ඕනේ මේ මගේ මේක තව කාටවත් දෙන්න බෑ එහෙම එකක් නම් බෑ එහෙම ආවොත් ඉතින් ඒක සුදුසු නෑ. මේ සම්බුද්ධ ශාසනයේ දාන දෙන ක්‍රමවේද ඒක නෙමෙයි. ඒ නිසා කවුරු ආවත් සම්බන්ධ වෙන්න ඒ සීල දෙනාමත් එක්ක එකතු වෙලා ඒ දානේ පූජ කරන්න කැමැත්තෙන් නම් ඉන්නේ අන්නේ ඔබට පුළුවන් ඒ ඔබට අවශ්‍ය දින මේ වෙනකොට වල්ල වෙන් කරගන්න. මම ඒක අර විශේෂයෙන් මතක් කරන්නේ එහෙම නැත්තම් මොකද පැවිදි වෙන්නම බලාගෙන ඉන්නවා පින්වතුනි දැනට මේ වෙනකොට 50කට අධික පිරිසක්. ඉතින් ඒ අයගේ අම්මලා තාත්තලා ඉන්න පුළුවන් හිත මිත්‍රාදී ඉන්න පුළුවන් අන්තිමට ඒ අයටත් දානයක් නැති වෙනවා. මොකද ඕක එහෙම වෙනවා. ඔය වගේ තැනකට දානයක් දෙන්න හම් වෙන එක මහත්ඵල මහානිසන්ත බව මිනිසුන්ට හැඟෙනවා. ඒ හැඟිලා ඒ කටයුතු ඒ විදිහට වෙනවා. ඉතින් අර කෙමෙන් ඒකට කටයුතු වෙන නිසා තමයි මම මේක කියන්නේ. දාන 385යි තියෙන්නේ. ඉතින් ඒක ඒ කැමති පරිදි තමන් ඒක බල්ල කරගන්න. විශේෂයෙන් ඔය පැවිදි වෙන යන ඉන්න පිරිස සහ අනිත් අයටත් එහෙම තමයි. ඒකේ වෙනසක් නැහැ. හොඳයි. ටිකක් අසනීපෙන් ඉඳලා කොමාරි පණ ගහගත්තා දෙනසුරාදට. මොකද සිංහතුනි මේ රටවල් වල මේ වෙදේක චේන්ජ් වෙන එක මේ කුණු ශරීරයකට දරන්න බෑ. පග්ගාල ඒක පොඩ්ඩක් අන්බැලන්ස් වෙලා ඊට පස්සේ සතියකින් විතර ආයි බැලන්ස් වෙනවා. ඊට පස්සේ ආයි මේ තත්ත්වේ ආයි වෙනස් වෙනකොට ආයි එහෙමයි. ඒක තමයි ඉතින් විදිහ. ඉතින් මේ ශරීරයක් කොහොමද සිංහතුනි මහා දාහයක් දරන්නේ නේද? රූපදීතිකෝ වික්කවේ තස්මා රූපන්ති උච්චති කියලා කිව්වේ ඒකයි. මේ රූපය ඍතු විපර්යාසයන්ට ලක්වීමෙන් විකෘතිතාවයට යනවා. මේ විකෘතිතාවයට ගියාට පස්සේ තමයි අපි අසනීප වෙන්නේ. සතර මහා ධාතුන්ගේ විකෘතියක් ඇති වෙනවා. මේ විකෘතියක් ඇති වෙනකොට හීතල නිසා ඇති වෙනවා. සීතම් පිරුප්පති උණ්හම් පිරුප්පති. එතකොට සීතල නිසා ඍතු විපර්යාස සීතල නිසා මේවා විකෘති වෙනවා. මේ මහා රත්තරන් කඳ මේට වඩා වටින දෙයක් තව ලෝකේ තියෙනවද? ඒකත් ඔය ලොකු ගිනි ගෙඩියන්නේ දීපු. මේට වඩා වටින තව දෙයක් නැහැ. පින්වතුනි මේ ගිනි ගෙඩිය කියලා කියන්නේ සංඥා. ගත්ත සංඥා. ඔය සංඥා විපරීතේ නිසා දුක් විඳිනවා. ගත්ත සංඥා. එක එක ආකාරයේ සංඥා හද හදා දෙනවා. මම උදාහරණයක් කියන්නම්. ක්‍රිස්ටල් මෙත් කියන එක අහලා තියෙනවද? පිරිසක් අහලා දිනවා පිරිසක් අහලා නැහැ. දැක්කද? ඔය ආපු අලුත් ධර්මයක් ලෝකෙට. ධම්ම කියලා කියන්නේ යමක් මනට පටිච්ච වෙනවනම් මනත් එක්ක සම්බන්ධ වෙනවා නම් අන්න ඒක ධම්ම. ඔය ක්‍රිස්ටල් මෙත් කියලා කියන්නේත් ආපු එකක්. හැබැයි සමහරු දන්නවා සමහරු දන්නේ නැහැ. දැනගත්තට විතරක් හරියන්නේ. සමහරු ඕක සාරයි කියලා අරන් තිනවා සමහරු ඕක අසාරයි කියලා අරන් තියෙනවා. අසාරයි කියලා අරගත්ත අය දැක්කත් නොදැක්කසේ යනවා. සාරයි කියලා ගත්ත අය මොකද කරන්නේ? ක්‍රිස්ටල් මෙත් කියන්නේ ඩ්‍රග් එකක්. බුදුහාඳුරෙන් කාලේ දීපද? යේසුස් වහන්සේ කාලේ දීපද? ඊට වාසේ දීපද? නෑ මේ බොහොම මෑත කාලෙකදී ආපු ඩ්‍රග් එකක්. දැන් ඔක දන්නේ කවුද? පිරිසක් දන්නවා පිරිසක් දන්නේ නෑ. දැන් දන්නේ නැති අයට ප්‍රශ්නයක් නෑ. දන්න අයගේ ඉන්නවා කොටස් දෙකක්. එකක් සාර සංඥාවට බැස්සා, අනිත් අය අසාර සංඥාවට බැස්සා. එහෙනම් අසාර සංඥාවට බැහැපු අය බේරිලා ඉන්නවා, සාර සංඥාවට බැහැපු අයට මොකද වෙලා තියෙන්නේ? පාවිච්චි කරනවා. අවුරුදුයි දෙකයි මිනිහයි ඉවරයි. ඊටත් කලින් මිනිහයි ඉවරයි. ඔන්න බලන්න සංඥා විපරීත. ඔය වගේ පිංගුදේ විවිධාකාරයේ සංඥා, ආහාර සංඥාව. දැන් ආහාරයේ මොකද්ද සංඥාව? ආහාරය කියලා කියන්නේ මොකද්ද? ආහාරයේ සංඥා දෙකක් තියෙනවා. එකක් තමයි ආහාරයේ බෙහෙත් සංඥා. මම ඔබට කියලා තියෙනවා පිංගුදේ ආහාරයේ බෙහෙත් සංඥාවෙන් ගන්න. ආහාරය කියන එක බෙහෙතක් විදිහට දකින්න. ආහාරයේ බෙහෙතක් විදිහට දැක්කහම බඩකින්න කියන ගින් බඩේ ඇති වෙන ගින්න නිවන්න දාන බෙහෙතක් ආහාර කියන්නේ. ඔය සංඥාවෙන් හිටියානම් ඔබට කවදාවත් ලෙඩ හැදෙන්නේ නැහැ. හෙම්බිරිසා වුණ නෙමෙයි. ඔය මහ ලෙඩ. හෙම්බිලා හරියට හැදෙන මහ ලෙඩ තියෙන කාලයක් අල්ලලා තියෙන. හෙම්බිරිසා වුණ නැති කරගන්න නම් මං හිතන්නේ නැහැ ක්‍රමවේද තියෙනවා කියලා. එහෙම නේද? හැබැයි මහ ලෙඩ හැදෙන එක නතර කරගත්ත හැකි. ආහාරයේ බෙහෙත් සංඥාවෙන් ගන්න. මම මේ බෙහෙතක් ගන්න. මොකටද? මේ බඩේ කියන ගින්න නිවා ගන්න. ඒකට මොනවා දැම්මත් කවන්නේ නැහැ. දැන් ඔබ යනවා ඉස්පිරිතාලෙට. දොස්තර මහත්මයාගේ දොස්තර මහත්මයා බඩ රිදෙනවා ඉන්න බෑ. දොස්තර මහත්මයා බේතක් දෙනවා. මොකද්ද දොස්තර මහත්මයා බේත? මට ඕකේපා. ඕකේ රෝස පාටයි. රෝස පාටේ වේපා. මං කොල්ලෙක් නේ. මට නිල් පාට එකක් දෙන්න. දැන් පුළුවන්ද? බෑ. දෙන්නේ මොකද්ද ඒක කනවා. මොකටද කන්නේ? අසනීපේ හොඳ කරගන්න. අසනීපේ හොඳ කරගන්න නම් කන්නේ පිංගුදිනේ මොන පාට දුන්නත්. එහෙනම් ආහාර තෝරන්නේ කවුද? ආහාර තෝරන්නේ මුලාවෙන් නෙමෙයිද? ආහාර උදෙසා ගිහිල්ලා අර පැය 24ම වැඩ කරන්නේ. අහන්නකො යාළුවෙගේ මොකටද බං වැඩ කරන්නේ? කාලා බීලා ඉන්නේ පැය බං ඉතින්. මේ ඔක්කොම කරන්නේ කන්නනේ බං. කියලා නැද්ද? මේ ඔක්කොම කරන්නේ කන්නනේ වන් කියන මුලා දෘෂ්ටි වලට ඇවිල්ලා නැද්ද? එහෙනම් අන්තිම දුන් ජීවත් වෙලා තියෙන්නේ මොකටද? කන්න. එහෙනම් මේ මහා සාර මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙන්නේ මොකටද? කන්න. දැන් බලන්න දාලා තියෙන ගිනි ගෙඩිය. මම ඔබ කරන්නේ පින්වතුනි ඔබ මේ මෙතනට ආවට පස්සේ මම කරන්නේ ඔබව බ්‍රේන් වොෂ් කරනවා. මම ඔබට කියලා දුන්නා මොකද්ද මේ බ්‍රේන් වොෂ් කරනවා කියලා කරන්න කියලා. අපි උදාහරණයකට ගමු. ඔබට මතකද ත්‍රස්තවාදී සංවිධානයක් තිබුණා. ඔය ත්‍රස්තවාදී සංවිධානේ මම මේ කියන්නේ දෙමළ පිරිස් ගැන එහෙම නෙමෙයි. දෙමළ කියන්නේ ත්‍රස්තවාදී එහෙම නෙමෙයි. ඒව වැඩියට ගන්න එපා. බොහොම හොඳ මිනිස්සු කොටසක්. ත්‍රස්තවාදී සංවිධානයක් තිබුණා. ඔය ත්‍රස්තවාදී සංවිධානේ පොඩි ළමයින්ව අරගෙන ගිහිල්ලා බ්‍රේන් වොෂ් කළා. බ්‍රේන් වොෂ් කරනවා කියලා මොකද්ද කළේ? බ්‍රේන් වොෂ් කරනවා කියලා කලේ පිංගුදෙනි වැරදි සංඥාවල් දැම්මා. මේක හොඳට තේරුම් ගත්තා නම් ඔබට නිවන් දැක ගන්න ලේසි. වැරදි සංඥාවල් එබ්බුව ඇතුළට. කොහොමද කලේ? ඒගොල්ලෝ ඇඳගත්ත ආමියෙක් විදිහට. ඇඳගෙන අර අහිංසක දෙමළ වැසියෝ ගාවට ගියා. ගිහිල්ලා කඩු කිනිසි අරගෙන පෙති පෙති ගැහුවා උන්. නැත්තම් පිංගුදෙනි ආමියකින් කරන ඒවා කොහොමද රෙකෝඩ් කරන්නේ? දැන් මේ රෙකෝඩ් කරපු එකක් නේ පෙන්වන්නේ. අර තරුණ අර අහිංසක පොඩි ළමයි ඉස්කෝලේවත් ගිහිල්ලා නැහැ යුද්ධෙ හින්දා. තරුණ විරිස්. ඒ අයට දැන් පෙන්නනවා. ඒ කියන්නේ දැන් ඒගොල්ලෝ ගාව වීඩියෝ එක කොහොමද තියෙන්නේ දැන්? එහෙනම් ආමියකින් කපනකම් ඒගොල්ලෝ වීඩියෝ කළාද ඒක? නැහැ. මේ ඒගොල්ලන්ගේම වැඩ. කොහොමද කරන්නේ? පෙති පෙති පෙති පෙති පෙති පෙති කපනවා. කපනක වීඩියෝ කරනවා. ආමි කිත්තගෙන ඇඳගෙන ඉන්නේ නැහැ. ඊට පස්සේ යනවා තව ගෙදරකට. කෙල්ලේ කාලලා ඒ කෙල්ලව දූෂණය කරනවා. ඒකත් ගන්නවා. ওই විදිහට දෙමාපියන්ගේ එල්ලලා මරනවා. ගෙවල් මිනිස්සු දාලා ගිනි තියනවා. කමක් නැහැ නේ මිනිස් ජීවිත 10ක් 15ක් විනාශ කරන එක මහ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි තමන්ගේ වුණත්. තස්තවාදී පිළිසෙකේ හැටියේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඕක අරගෙන ගිහිල්ලා කාමරයක් ඇතුළට දාලා අර තරුණ දරුවෝ කීප දෙනෙක්ව අරගෙන ඉවර වෙලා ඒ තරුණ දරුවන්ගේ තියෙන එක සංඥාවක්. මොකද්ද? සිංහලය හොඳයි. ඒ එක සංඥාවක්. දැන් මොකද කරන්නේ? අර ළමයා වරක ඇතුළට දාලා හොඳයි බලපන්. ඔන්න දැන් දාලා දැන් අරක යනවා. යනකොට මොකද වෙන්නේ? ඒ යන ගමන් ඔළුවට මේ කියනවා මේක. කියනකොට මොකද වෙන්නේ වින්දනේ? අර තිවිච්ච සංඥාව දුරස් වෙලා මොකද වෙන්නේ? සිංහලයා හොඳයි කියලා තිබිච්ච සංඥාව අයින් වෙලා මොකද ආවේ? සිංහලු කියන්නේ මහා කාලකන්ණි જાතියක් කියන තැනට සංඥාව හරවනවා. එහෙනම් දැන් ඔබ එහෙම අන්න ඒක තමයි බ්‍රේන් වොෂ් කරනවා කියන්නේ. මේ මිනිස්සු දන්නේ නැහැනේ පින්වතුනි බ්‍රේන් වොෂ් කරනවා කියලා වචනේ දැම්මට. මේ මේ මේ විද්‍යාඥයෝ කියන පිරිස දන්නේ නැහැනේ බ්‍රේන් එක කියන්නේ මොකද්ද, මයින්ඩ් එක කියන්නේ මොකද්ද කියලා. ඒගොල්ලෝ හිතන් ඉන්නේ ඔක්කොම කරන්නේ බ්‍රේන් එක කියලා. මම ඔබට කියවන ඔප්පු කරලා වෙන්නන විදිහ බ්‍රේන් එක නෙමෙයි මේ මයින්ඩ් එක තමයි ඔක්කොම කියලා. දක්ෂ ගණිතඥයෙකුට මෝඩ භූතයෙක්ව වැහුවහම අර මහ ලොකු ගාන දුන්නොත් එහෙම හදන්න කියලා හදයිද? දක්ෂ ගණිතඥයෙකුට ආවේශ කරනවා මෝඩ භූතයෙක්ව. ඔය මැරි ඔය ගමක ඉන්න මේ මෝඩයෙක් මැරිලා ගියේ එක ඒ භූතයෙක් ගෙනලා ආවේශ කරනවා. දැන් ඔබ හිතනවා දැන් ගණන් හදයි කියලා හොගල් හදයිද? ඉතින් ඒ මොලේ ඉන්නේ දින්. දැන් මොලේ වෙනස් වුණාද? දැන් අර භූතය පාවිච්චි කරන්නේ අත උස්සන්න මොලේ පාවිච්චි කරන්නේ නැද්ද? මොලේන්නේ මේ අත උස්සලා දෙන්නේ. මම මේවා කියලා දිනවා කොහොමද මේ අත උස්සන්නේ කියලා ගැඹුරු ධර්ම කොටස් හරහා. ඒවා අහන්න. මේ ඔක්කොම පැහැදිලි කරලා දිනනවා. ඒවා මේනකොට වැහැලා දිනේ නේද? එතකොට එහෙනම් මොලේන්නේ මේ අත උස්සන්නේ එහෙනම් භූතය ඇඟට ආවේශ වෙලා අතත් උස්සනවනේ. ඒ කියන්නේ මොලේ වැඩ. එහෙනම් දැන් මොලේ වැඩ නම් අර මහාචාර්යවරයාගේ මොලේ නේද මේ භූතය යූස් කරන්නේ? එහෙනම් ගානක් දුන්නොත් හදන්න කියලා. හදයිද? නෑ. හැබැයි මේගොල්ලන්ට මයින්න තියෙන එකම මීම මොකද්ද? මොලේ. ඇයි? මේගොල්ලෝ භෞතිකයිනේ. අධ්‍යාත්මය ගැන මේගොල්ලන්ට කිසි අවබෝධයක් නෑනේ. ඒක නිසා තමයි බ්‍රේන් වොෂ් කරනවා කියලා දාලා දෙන්නේ. ඔක බ්‍රේන් වොෂ් නෙමෙයි, ඔක හරිනම් මොකද්ද? මයින් වොෂ්. මයින් වොෂ් කරන්නේ. මයින් එක වොෂ් කරලා දානවා ඒකට මොනවද? තියෙන එක අයින් කරලා ඒකට දානවා වැරදි සංඥාව. ඕක තමයි පින්වතුනි අපිට කළේ. අර තස්තවාදී කල්ලි අර අහිංසක දෙමළ මිනිස්සුන්ට කළා වගේ මේ ලෝක සත්‍යය විසින් අපිටත් කළේ ඕක තමයි. උපදින අර අහිංසක දරුවට දානව නේද කුණු කුණු කුණු කියන්නේ. හිතා ගන්න බැරි තරම් කුණු. වෛද්‍ය වෘත්තියේ තමයි පුතේ හොඳම එක කියලා දානන්නේ මුලින්ම. ඉංජිනේරුවෙක් වෙන්න එක තමයි හොඳම එක. ඉන්දියාවේ එහෙම තියනවලු පිළිද නැකත් බලනවලු මේ නැකතෙන් ඉපදුනොත් තමයි ඉංජිනේරු වෙන්නේ කියලා දොස්තර කියනවලු මේ නැකතට ළමයා ගනින් කියලා. එහෙනම් දැන් උපදිච්ච ළමයාට දාන මුලින්ම මොකද්ද ලොකු ගුණ කොටා? මොකද්ද ඉංජිනේරුවෙක් කෙනෙක් තමයි ලොකුම දේ ලෝකේ තියෙන්නේ. බලන්න දැන් දාන ගුණ කොටවල තරම. ඔය ඔක්කොම වැරදි සංඥා. ඔය වැරදි සංඥා වලින් පිරිච්ච ළමෙක්. ඉතින් පිස්සෙක්. ආයෙක අහන්න දෙයක් නැහැ. වැරදි සංඥා වලින් ඔළුව පුරව ගත්ත අයට කියනවා පිස්සු කියලා. තනිකර වැරදි සංඥා තියෙන්නේ. මෙතන තාවට පස්සේ පින්වතුනි මේ යථාර්ථවත් සංඥාව තමයි ඔබට දෙන්නේ. යථාර්ථයේ කතා කරනකොට ඔබ මේ ඔබගේ මේ මනසේ තියෙන ඔය කුණු දහ ජරාව අයින් වෙනවා. මම ඔබට පෙන්වන්න. පිරිමින්ට තියෙනව නේද? ගත්ත වැරදි සංඥාවක්. කාන්තාවෝ ඉන්නේ ලිංගික සේවනයේට කියලා. ඔය දැන් හරි සංඥාවක්. අපේ කාන්තා මහත්මිය කැතිද ඔය සංඥාවෙන් පිරිමි ඉන්නවට? කැමති නැති නිසා නෙමෙයිද සපත්තු වලින් ගහන්නේ බස්ස ඇතුලේ? මේ හිතලා බලන්න. කාන්තාවක් දැක්කහම පුරුෂයෙකුට එන්නේ කාම සංඥාවක් නะ. කොච්චර වැරදිද ඒක? අම්මගේ හැරි මූණ වහලා ගෙනාවොත් එහෙම කෙලින්ම එන්නේ මොකද්ද? අම්මගේ හිතේ ඉන්නේ කාම සංඥාවන්නේ. ඉතින් බලන්න මොනතරම් වැරදි දෘෂ්ටියකද කියලා මිනිස්සු ඉන්නේ. ඒ මොනතරම් වැරදි සංඥාවකද කියලා. ඉතින් මේ කුණු සංඥාවෙන් මිදෙන්න ඕනේ නැද්ද? කැමතිද ඔය සංඥාව තුර තවදුරටත් ඉන්න? තනිකර මුලාවක ඉන්නේ. ඒකයි මම කියන්නේ මේ මුලාවෙන් අපි නිදහස් වෙන්න ඕනේ. ඒකට තමයි ශාස්ත්‍රුන් වහන්සේගේ දහම තියෙන්නේ. මුලාවෙන් ඉන්නවා තේරෙන්නේ නැහැ කලින්. එහෙම නැති වුණොත් එහෙම ඉදියෝ මුලාවෙන් මුලාවට ගිහිල්ලා ඉතින් එතනින් ඉවරයි. මේ ලෝකෙට මිනිස්සේ ජාත වෙනකොට මුලින් මම මේ කුණුහරුප කියනවා නෙමෙයි. මේව හොඳට තේරුම් ගන්න. බුදුබණ කියනකොට කුණුහරුපයයි සම්මත දෙයක් තියෙනවා නම් මම ඒවා කියන්නේ නැහැ. නමුත් විද්‍යාවෙන් යමක් තේරුම් කරලා දෙන්න පුළුවන් නම් මම ඒක තේරුම් කරලා දෙනවා. මොකද මම උපාස ගම්මලට නෙමෙයි බණ කියන්නේ. ඒක හොඳට මතක තියාගන්න. මම බණ කියන්නේ මේ සද්ධර්මය අවබෝධ කරගන්න ඕනේ පිරිසකට. අර එහා පැත්තේකට ෆයින් හදන රිලව් වගේ මේ අතින් අනිත් අතට ෆයින් හදන රිලව් ඉන්නේ. ඒ කියන්නේ මේක දැන් ඉවරයි. දැන් මේකේ ආයි ගන්න හරියන්නේ නැහැ. ගහේ අඹ ටික ඔක්කොම කාලා ඉවරයි. දැන් මොකද කරන්නේ? දැන් ඉතින් අමාරුවෙන් හරි දාත බදලා එහා පැත්තේකට පැනගත්තොත් හොඳයි කියලා හිතාගෙන ඉන්නේ අන්තිම කාලේ. මේ ගතියටයි අපහාස කරන්නේ අහිංසක මිනිසුන්ට නෙමෙයි. ලෝක සත්ත්වයේ මේ මිනිසුන්ට දීපු ගිනි ගෙඩිය මේ මිනිසුන් අත විඳින්නේ. මම ඒතනට අපහාස කරන්න හේතුව තමයි ඔබට මේක තේරුම් කරලා දෙන්න. ඔබත් ඔතනට තමයි ඔය යන්න හදන්නේ. 60 පැනනහම ඊට පස්සේ අනික් ගහට පැන ගන්න කොහොම හරි. ඒ කියන්නේ චුතිසිත පිරිසුදු කර ගන්න try කරන්නේ හොගාලා. කොහොම හරි කරන්න ඕනේ. කොහොම හරි වින් කරලා කොහොම හරි චුතිසිත පිරිසුදු කරන්න ඕනේ. එහෙම තමයි හිතන්නේ. අනුකම්පාවයි. හැබැයි ඒ ආයත මම මේ බණ කියන්නේ. මේ බණ කියන්නේ ඔබට. තරුණ වියේ ඉන්න ඔබට. 60 පැනපු නැති ඔබට. 60 ෆයින් කලින් වැඩේ කරගන්න. මේක දින ඔක්කොම රමණේ කලි ඉවරලා යන තැන නෙමෙයි මේක. මේක අනාථ නිවාසයක් නෙමෙයි. බුද්ධ ශාසනය කියන්නේ අනාථ නිවාසයක් නෙමෙයි. මහලු නිවාසයක් නෙමෙයි. ඒ මේවා පිංගතුනි අපි ඔළුවෙන් අයින් කරගන්න. දැන් අද දැන් මම මෙතනට එන්න. මෙතනට එන්න කලින් තව එකක් කියන්න. අද බලන්න වැරදි සංඥා කොච්චර අරන් තිනවද කිව්වොත්. හාමුදුරුවෝ කියලා කියනකොට සාරිපුත්‍රයන් වහන්සේ මතක් වෙනවද ඔබට? බලන්න ලෝක මේ අහලා මොනතරම් වැරදි සංඥා වලින් ඔළුව පිරෙලද කියලා. සමනා නංච දසන. ඒ ශ්‍රමණ උත්තමයන්ව දර්ශනේ. ඇත් දෙකේ දර්ශනේ නම් නෙමෙයි එතන කියන්නේ අපි කතා කරලා තියෙනවා. මංගල සූත්‍ර දේශනාව කරලා තියෙනවා. අහන්න. හරි අඳුම තරමේ හාමුදුරුවෝ කියන නම ඇහෙනකොට වැරදි සංඥාවක් නෙමෙයි දෙන්නේ. ඒ தත්ත්වයක් නේද ඇති කරලා තියෙන්නේ මේ ලෝකේ. බුද්ධ ශාසනයෙන් බලන්න කරලා තියෙන හරිය. ඉතින් ඔබ බෞද්ධයෝ නම් ඔබ මුලින්ම කරන්න ඕනේ මොකක්ද? මේ දේවල් මිනිසුන්ගේ ඔළුවලින් අයින් කරන්න ඕනේ. ඊට කලින් ඔබගේ ඔළුවෙන් අයින් කරගන්න. සම්පූර්ණව විකෘතියක් නේ දාලා තියෙන. අපි මහාන වෙන්න යනවා. ගෑනිට මොන හරි ප්‍රශ්නයක්ද? අහන්නේ නැද්ද? බලන්නකො ගිහිල්ලා තියෙන තැන. අපේ දරුවව මහාන කරනෝ. ඇයි? හතරකේ ඉඳලා පාළුද? ඉගෙන ගන්න බැරිද? ඔන්න ඔය තැනට යනකම් මේ සාසනය දාලා නේ. හැබැයි කියන්නේ නම් කොහොමද? අපි බෞද්ධයෝ. අපි තමයි ලොකු බෞද්ධයෝ තවත් නෑ. ශාස්ත්‍රුන් වහන්සේගේ දේශනාව හරියට හරි. උන්වහන්සේ දේශනා කරලා තියෙනවා මේ සාසනය කන්නේ මේකම හැදෙන්නේ උන් කියලා. පිටස්තරයයිල මේ සාසනය කන්නේ කියලා. හරියට හරි පින්වදනි මේක කන්නේ මේකම ඇතුලේ හැදිලා ඉන්න පණු රැල තමයි. ඉතින් මම ඔබගෙන් ඉල්ලීමක් කරන්නේ පින්වදනි මේ දෘෂ්ටි වලින් අයින් වෙන්න. මේ සම්බුද්ධ සාසනයේ පැවිද්ද තියෙන්නේ මේක මේ දරු අනාථාගාරයක් නෙමෙයි. කන්න බොන නැති දරුවෝ පැවිදි කරන්න. වයසට ගියොදි වෙද ගිහිලා මහාන වෙන්න. කර ගියාගන්නේ දෙයක් නැතුණාම ඔය කැලණි විහාරේ හිඟා කන සිල්මෑණිවරු ඉන්නේ. මෙයා හිතලා බලන්න. කාත් කවුරු නැතුණාම කහපාට ජීවරයක් දාගෙන යන්න තියෙන දැනකුත් නෙමෙයි මේක. තරුණ කාලෙදි ගිහිලා මේ මහා දෙයක් සාක්ෂාත් කරන්න තියෙන. ශක්‍ර දේවේන්ද්‍රයා ඔබගේ පතුල් අල්ලලා ඉඹලා වඳින්නේ. ඒ තැනට ඔබ මේ යන්න හදන්නේ අරහත්වේ කියලා කියන්නේ පින්වතුනි මේ තුන් ලෝකෙම මහා ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ වෙන්නේ. දොස්තර කෙනෙක් කියන්නේ කවුද? ඉංජිනේරුවෙක් කියන්නේ කවුද? අර පරම ශ්‍රේෂ්ඨ උත්මයේ බිහි වෙන තැනනේ මේ සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ. මහා බ්‍රහ්මයා ඇවිල්ලා පතුල් අලලා වඳින්නේ. එහෙ දිව එහෙ තමන්ට වඩා වැඩි ලස්සන දිව්‍ය දිව්‍ය මේ පිරිස් එනකොට ශක්‍ර දේවේන්ද්‍රයත් එනවා ඇවිල්ලා දාන දෙන්න. අන්න එහෙම එකක් පින්වතුනි මේ සම්බුද්ධ ශාසනය. අද තනිකරම මේක අනාථාගාරයක් කළා. ඔය දෘෂ්ටි වලින් අයින් වෙන්න. සහ ඔබට පුළුවන් තරම් පිරිස් වලට මේ සද්ධර්මයේ දීලා මේකේ තියෙන යථාර්ථය තේරුම් කරන්න. මෙන්න මේකයි යථාර්ථය මේ සද්ධර්මයේ තියෙන්නේ මෙන්න මේක කරන්න මිසක් උඹලට ඕටික් කරන්න නෙමෙයි. අද ඉතින් මේක වටේට හැදෙනවා බෝධි පූජා තියෙනවා අටවිසි බුද්ධ පූජා තියෙනවා අරක තියෙනවා මේක තියෙනවා කොහොම හරි අටපිරිකර ටික වටේ යවනවා ගිහිල්ලා ආපහු ආපහුසර වටේ යවනවා කමක් නැහැ. ඒවට මම දොස් කියන්නේ නැහැ. ඒවා ඉතින් කරගෙන යන්න දෙන්න. මොකද ඒක වටේ කරගෙන යද්දී අතුලේ ඉන්න අපිට පුළුවන් මේක වහ වහ සාක්ෂාත් කරගන්න. හැබැයි පින්වතුනි මෙන්න මේ පැවිද්දට දීලා තියෙන තැනන වෙනස් කරන්න ඕනි. ඒක වෙනස් කළේ නැත්තම් මහා පරිහානියක් එන්නේ. අද අම්මේ තාත්තේ කැමති නැහැ තමන්ගේ දරුවා පැවිදි කරන්න. උදාහරණයක් විදිහට ගේන්නේ අර කැලණි විහාරේ හිඟා කන දිල් මෑණිවරු. මෙයා හිතලා බලන්න. ඕකද වික්ෂුණින් වහන්සේ කියන්නේ. රෙද්ද ඇඳ ගන්න බෑ රෙද්දත් කඩ ඇහැලෙනවා. ඒ තරම් වයසට ගිහිල්ලා එතනට වෙලා ඉන්න. ඒ ගැන තමයි හිතන්නේ. ඉතින් මේ වික්ෂුණින් වහන්සේ කියලා කිව්වම හිතෙන්නේ කාවද? අර පිරිස. ඔය දන්ට නේද පිංගුදින මේ සාසනය දාලා තියෙන්නේ. මේ උතුම් බුද්ධ සාසනය. නිර්වාණ මාර්ගයේ තියෙන නිවන් දකින්න උතුම ඉන්න මාර්ගඵලලාභීන් ඉන්න බුද්ධ සාසනය. ඒක නිසා පිංගුදින ඔය සංඥාවෙන් උත් වෙන් වෙනවා. ඊළඟ මම තව ගත්ත වැරදි සංඥාවක් පෙන්නන්න. පිංගුදින මේ ලෝකෙට ඔබ අහලද දීඝනිකාය අග්ගඤ්ඤ සූත්‍රය අපි විවිධ තැන්වල කියලා තියෙනවා. මේ ලෝකේ ආදි කල්පිත බ්‍රහ්මයා බැහැලා ඔය ඇවිදilla මිනිස්සයා කියන කෙනා විහි වුණහම ණය වෙලා මැරිච්ච අය ඒ ණය ගෙවන්න ඕනේ කම නිසා ආපහු එන්න ඕනේ කමක් තිබුණා. ඒ ණය ආපහු ගන්න. ඒ ණය ආපහු ගන්න එන්නකොට ඒකට ක්‍රමවේදයක් හැදෙන්න ඕනේ. මුල් කාලේ ඔකට ක්‍රමවේදයක් තිබුණේ නැහැ. මොකද මුල් කාලේ මහා නායකාරයෝ හිටියේ නැති හින්දා. මුල් කාලේ උනේ මොකද්ද? දෙන්නෙක් සහවාසයේ දෙනකොට නැත්නම් දෙන්නෙක් බොහොම සතුටින් ආලවන්ත කමින් ඉන්නකොට ආන් ඒ ආලවන්ත කමින් ඉන්න දෙන්නට ගාව සොලොස් විය පිරුණු පුද්ගලයෙක් පහළ වෙනවා. මුලින්ම තිබ්බේ ඕපපාතික උප්පත්ති ක්‍රමයක්. අවුරුදු 16ක විතර කෙනෙක්ව පහළ වෙනවා. එයා තමයි පුතා. අද දෙවිවරුන්ටත් පහළ වෙන්නේ එහෙම තමයි. දෙවිවරුන්ටත් ඉන්නවා මගේ පුතා කියලා කියාගන්න කෙනෙක්. හැබැයි බඩදරු දේවාම්මල එහෙම දැකලා නැහැ නේ කවුරු? අහලා නැහැ නේ එහෙම අය ගැන. ඕපපාතික උප්පත්තියක් තියෙනවා. ඒ ඕපපාතික උප්පත්තිය ලැබලා සොලොස් විය පිරුණු දෙවි කෙනෙක් තමයි ඒගොල්ලෝ ගාව පහළ වෙන්නේ. එහෙනම් අපි මෙතන මහා දුකක් විඳින දරුවෙක් බලට ආපු වෙලේ ඉඳලා විඳපු දුක අම්මෙක් තාත්තෙක් දන්වන්නේ හොඳාකාරෝ. ලෝක සත්‍යය ගිනිගෙඩියක් දුන්න මේ මේ දුන්න හින්දා යන්තම් හදාගත්තා. ඒ වෙලාවේ යථාර්ථය එහෙම තේරුණා නම් මොකද වෙන්නේ? එපාවි. මහා දුකක් ඉඳගෙන දරුවෙක් ලෝකෙට විහි කරන්නේ. හැබැයි ඒ දුක පිඟුතුනි දෙවියන්ට නැහැ. ඒ වගේම මුල් කාලේ හිටපු මිනිස්සයන්ටත් ඒ දුක නැහැ. මුල් කාලේ හිටපු මිනිස්සයා ගාව ඒ දෙන්නට දරුවෙක් වෙලා පහළ වෙනව අවුරුදු 16ක විතර කෙනෙක්. එලඟ අර පොඩි කාලයක් එයාට නෑ. සොලොස් විය පිරුණු කෙනෙක් තමන්ගේ වැඩ තමන්ට තනියෙන් කරගන්න පුළුවන් මට්ටමේ ඉන්න කෙනෙක්. ඒ කෙනාත් එක්ක බොහොම සතුටින් කට්ටි ඉන්නවා. ඕම ගිහිල්ලා පිංගුදෙන මිනිස්සු ණය වෙන්න පටන් ගත්ත එකිනෙකාට. එකිනෙකාට ණය වෙන්න පටන් ගන්නකොට මොකද වෙන්නේ? දැන් ඉතින් ණය ගෙවන්න ක්‍රමයක් තියෙනවා. ඒක නිසා මොකද උනේ? ගැබට ඇනි ඒ ණය ගැබිනිය වෙලා හටගත්තා. අන්න මොකද උනේ? මම දැන් ගිහිල්ලා ගැබට එන ක්‍රමයක් හැදුණා. දැන් බඩට එනවා. දැන් බඩට ඇවිල්ලා මොකද වෙන්නේ? බඩ ඇතුලේ හැදෙනවා. බඩ ඇතුලේ හැදෙනකොට අර හැම දුකක්ම අර අම්මා විඳින්න ඕනේ. ඒ ඉතින් මහා ණයක් වුණානේ. දැන් ඉතින් ණය ගෙවන්න ඕනේ. ණය හිමියා බඩට ආවා. දැන් ණය ගැතියා මොකද කරන්නේ? ණය ගෙවනවා. බඩට ආපු මොහොතේ ඉඳලම ණය ගෙවනවා. අනිත් පැත්ත අනිත් ණය ගැතියා ඉන්නවා. තාත්තා කියනවා එයාට ඔය දෙන්නත් එක්ක එකතුලා පුළුවන් තරම් අරයට ගෙවලා ඕක දානවා එළියට. එළියට දාලත් ගෙවාගෙන යනවා. ඔන්න ඔහොම ක්‍රමවේදයක් හැදෙනකොට පින්වතුනි ලිංගික අවයවවල අවශ්‍යතාවයක් ආවා. හැබැයි ඒ කාලෙත් පින්වතුනි ඒ ආයත අවශ්‍යතාවය ඒ ලිංගික අවයව කියන ඒවා ලෝකෙට විහිුණේ මොකටද? වර්ගයා බෝ කරන්න. දැන් අද තියෙන සංඥාව ඕකද? අද තියෙන සංඥාව ඕකද? ලිංගික අවයවයන් පිළිබඳ. දැන් හිතා ගන්න. ඔය සංඥාවේ විකෘතිය නිසා නෙමෙයි අද මේ ලෝකේ ගොඩාක් ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. එහෙනම් පිටුදෙන මේ සංඥා විකෘතිය කියන කියන්නේ මහා දරුණු දෙයක්. පොඩි ළමයෙකුට ඉගැන්නුවා නම් පොඩි ළමයි කට්ටිය කොහේ හරි කැලේකට අරගෙන ගිහිල්ලා ඒ කැලේ ඒගොල්ලන්ට වෙනම උගන්වලා හදනවා. ඒගොල්ලන්ට කියලා දෙනවා අවශ්‍ය දේවල්. හැබැයි දෙන්නේ ඔක්කොම හරි සංඥා. හැම දෙයක් පිළිබඳවම හරි සංඥාවක් දෙන්නේ. හරි සංඥාවක් දීලා හැදුවොත් ඒ ස්ථානවල වැරදි වෙන ස්වභාවය ගොඩක් අඩු වෙන්නේ නැද්ද? මේ වැරදි සංඥාවෙන් ගත්ත නිසා තමයි පින්වතුනි මේක දෙන්නේ. ඉතින් වැරදි සංඥාවෙන් ගන්න මොකද වෙන්නේ? පොඩි කාලෙම පොඩි උන්ට ඉතින් ඉස්කෝලේ ගියාට පස්සේ අයියලා අක්කලාගෙන් හම්බ වෙච්ච උරුමයක් විදියට පෙන්නනවා මොනවද? වැරදි චිත්‍රපටි. ඒ වැරදි චිත්‍රපටිය බලපු ගමන් අර පොඩි දරුවගේ හිතේ හැදෙන දේ මොකද්ද? ආ මේවා තියෙන්නේ මේවට. දැන් ඉතින් හරි. සංසාරයත් ඉස්සෙත් ඕකනේ අල්ලන් හිටියේ. ඉතින් ඒක නිසා හරි ලේසියෙන් ග්‍රහණය වෙනවා ඒක. දැන් ඉතින් එදා පටන් ඒක උත්සාහ ඒකගේ හිතේ තියෙන එක මොකද්ද? මේක තියෙන්නේ මේක සඳහා. මේක තියෙන්නේ මේක සඳහා. මේක තියෙන්නේ මේක සඳහා කියලා. හදා ගන්න. මිනිහ මරුවාට දැලි පිහිය මොන සංඥාවෙන්ද මිනිහ මරුවාට පේන්නේ? ආයුධ සංඥාවෙන්. රහතන් වහන්සේත් ඒ දැලි පිහියම පාවිච්චි කරනවා මොන සංඥාවෙන්ද? හිස රැවුල් බාගෙන ඉන්න සඳහා. ඔන්න බලන්න සංඥා විපරීත. එහෙනම් රහතන් වහන්සේ හරි සංඥාවෙන් ගත්ත නිසා ඒ දැලි පිහියෙන් කාටවත් හානියක් නැහැ. නමුත් තව පුද්ගලයෙක් මේක වැරදි සංඥාවෙන් ගත්ත නිසා මොකද වෙන්නේ? ඒ පුද්ගලයා සියල්ලන්ට හානි කරලා අන්තිමට තමන්ටත් හානි කරගන්න. එහෙනම් පිංගදෙනි මෙන්න මේ සංඥා විපරීතයෙන් වැහිලා තියෙන්නේ. මේ ලෝකේ සාරයි කියලා ලොකු සංඥාවක් ඔබට දීලා තියෙනවා. මේ සංඥා විපරීතය ගැන හොඳට හිතලා බලන්න. මේක පිංගදෙනි වහන දෙයක් නෙමෙයි. මේක හොඳට ඇර ඇර බලන්න. විදර්ශනාව කියලා කිව්වේ ඕකට. ආයි ඇස් දෙක පියාගෙන ඉන්න නෙමෙයි මම කියන්නේ. ඇස් දෙක පියාගෙන පටවි ගන්න නෙමෙයි මම කියන්නේ. යථාර්ථවත්ව හිතලා බලන්න මේ කියපු කාරණා. එකක් නැහැ බලන්න. හැම තැනම වැරදි සංඥාවලට ආපු නිසා අද අපි යන්න ගිය පාරේ නෙමෙයි අපි වෙන පාරක නේද යන්නේ කියලා. අර ශ්‍රේෂ්ඨ පාර එකක්. නමුත් අපි යන්නේ තව පාරක. දැන් මොකද වෙලා තියෙන්නේ? හොඳ දේ නරක ලෙස පේනවා. නරකලේ හොඳ ලෙස පේනවා. ලෝකේ හරි සාරයි කියලා පේනවා. නිවන මහා කර්කසයි හරි දුෂ්කරයි කියලා පේනවා. ඔය තැන රේඳත් උදාගෙනගෙන තියෙන්නේ ඔක්කොම. ඉතින් ඔය තැනට උදා කරගත්තට පස්සේ තමයි යන්නෙත් නැහැ. දන්නෙහිකට යන්න දෙන්නෙත් නැහැ. පින්වතුනි හරිම අනුකම්පා දහගතයි. අවුරුදු 16 දරු අපිට ඉල්ලීම් කර කර එවනවා. අම්මව තාත්තව කැමති කරලා දෙන්න මට පැවිදි වෙන්න ඕනේ. මම මේ ධර්මය අහනවා. මම දන්නවා මේ ලෝකෙ ගන්න මට හරයක් නැහැ කියලා. මට අම්මව තාත්තව කැමති කරෝලා දෙන්න. අපෙන් අහලා එවනවා. අම්මට නම් කියන්න හරි පුළුවන්. තාත්තට නම් කියන්නත් බයයි. එහෙමත් කියලා එවනවා. ලැජ්ජ හිතෙන්නේ නැද්ද? අවුරුදු 15 16 දරුවෝ එහෙම අහලා එවද්දි ඔය අවුරුදු 25 විතර වැඩි ආයත ලැජ්ජ හිතෙන්නේ නැද්ද? මොකද ඒ ළමයි හීන ලෝක පෙන්වලා නැහැ පින්වතුනි. අපි රහතන් වහන්සේලා ගැන ලස්සන්ට ගායනා කරලා මේ රහතන් වහන්සේ මෙහෙම හිටියා කියලා ඔළුවේ ලස්සන්ට රහතන් වහන්සේව හදලා මහාන කමට ගන්නව නෙමෙයි. ධර්ම අවබෝධයේ දීලා මෙන්න ධර්මයේ මේ යථාර්ථවත් ධර්මයේ අවබෝධ කරගන්න කියන මේ යථාර්ථවත් ධර්මයේ දේශනා කරද්දී අන්න ඒක අවබෝධයට ඇවිල්ලා අවුරුදු 14 15 දරුවෝ පැවිද්ද උදෙසා අවසර ඉන්නවා ගෙදරේ. අනිත් දරුවෝ මොකද කරන්නේ? මට iPhone 6 ඕනේ, 7 ඕනේ, 8 ඕනේ, අර කෝනේ, මේක ඕනේ කියද්දි මේ අහිංසක දරුවෝ ඉල්ලන්නේ මොකද්ද? අනේ අම්මේ තාත්තේ මේ භව ගමන කෙලවර කරගන්න මට පැවිද්දට අවසර දෙන්න. ඔන්න ඕක නෙවෙයි උතන ඉල්ලන්නේ. අනිත් ඒවා මුළු ලෝකෙම ඉල්ලනවා. ඒ ඉල්ලන ලෝකෙම අරන් දෙනවා දෙමාපියෝ. මේ අහිංසක දරුවන්ට පැවිද්ද අවසර ගන්න ඒකට බෑ. ඔකට හේතුව පින්වදින මේ ලෝක සත්‍යය මේ පැවිද්ද පල්ලෙහාට දාපු නිසා. අර මාන්නක්කාර දෙමාපියන්ට ලොකුම අධිකමක් තමන්ගේ දරුවව පැවිදි කරන එක. මන දෙමාපියෝ පැවිදුණත් එකයි නැතත් එකයි. නමුත් පින්වදින මේ ධර්මය අවබෝධ කරගත්ත උතුමන් සාස්තුරුන් වහන්සේ නීතියක් දාලා තියෙනවානේ. ඒක නිසා ඒ දරුවන්ට අපිට උදව් කරන්න බෑ. උදව් කරන්න පුළුවන් ධර්මයේ දේශනා කළ පුළුවන් තරම් මේක අවබෝධ කරලා දෙන්න විතරයි. අම්මා තාත්තගෙන් අවසර ගන්න නැතුව පින්වදින අපිට සාසනය පැවිදි කරන්න අයිතියක් නැහැ. සාස්ත්‍රුන් වහන්සේගේ එකම විනය නීතියක්වත් අපි කඩන්නේ නැහැ. ඒක නිසා මේ අහිංසක දරුවන්ට වෙන සිද්ධ වෙනවා. මොකක්ම හරි ක්‍රමවේදකින් දෙමාපියන්ගෙන් අවසර ගන්න. හරිම අභාග්‍ය සම්පන්නයි පින්වදින ලංකාද්වීපේ. ඒකට හේතුව තමයි මේ පිරිස් විසින් අවුරුදු දැන් 300ක 400ක කාලයක් ක්‍රියාත්මක කරපු දේ. මේ බුද්ධ ශාසනය දැම්ම බල්ලට පල්ලෙහාටම දැම්. ධාලි වෙලා දැම් මහාන වෙන්න යනවා නම් ඒක ලොකුම අධිකම. මම මේ ඔබට මේ දොස්තරලා මහාන වෙනවා, සයන්ටිස්ට්ලා මහාන වෙනවා කියලා කියන්නේ පිංගුදින මේ AI ගේ ලොකුකම නෙමෙයි. මම මේවා කියන්න වෙලා තියෙන්නේ. නැත්තම් කියන්න හිත කෙනෙකුට හිතෙන්න පුළුවන්. මං ගමක ඉන්න ගොවියෙක්. මං කුලී වැඩක් කරන කෙනෙක්. මමත් පැවිදි වෙන්න මේ කැමතියි කියලා එව්වා. මගේ එක කියන්නේ නැහනේ. මේ කියන්නේ දොස්තරලා ඉංජිනේරුවෝ මේ පැවිදි වෙන එක ගැනනේ. එහෙම හිතෙන්න පුළුවන් කෙනෙකුට. නමුත් මං එහෙම කියන්න හේතුව තමයි මේ ලෝක සත්‍යය මේ හිතන් ඉන්න මේ මුලාවෙන් ලෝක සත්‍යව ගලව ගන්න පුළුවන් වුණා. මතුවට එන පරපුරට හරි පින්වතුනි මේ නිවන් දකින්න වැඩපිළිවෙල කරගන්න. පව් ඒ දරුවෝ. පව් නෙමෙයි ඇතන මේ දරුවෝ මහා පින්වන්තයි. නමුත් මේ දරුවන්ට ඒ කටයුත්ත කරගන්න ඉඩ හම්බ වෙන්නේ නැහැ. මොකද දෙමාපියන් ධර්ම අවබෝධය නැහැ. කොහොමද පින්වතුනි අදහසක් එහෙම තිබුණා නම්? තමන්ගේ පවුලේ දරුවෙක් පැවිදි වුණා. ඒ අම්මාව තාත්තාව එංගලන්තේ රජමාලිගාවට අරගෙන ගිහලා රජිනත් එක්ක ඩිනර් එකක් ගන්න අවස්ථාව දෙනවා කිව්වනේ. හා පන්දා ලිඩ නැහැ. එහෙම වුණා නම් හොගාලා වැඩි කරනවා ළමයින්. නෝතර පල්ලෙහාට දාලා තියෙන නිසා මොකද උනේ? දැන් ඒ දරුවන්ට නිවන් දකින්න අවස්ථාවක් නැතිලා තියෙනවා. ඒ දරුවෝ කැමති. එකම මං කිව්වේ පින්වතුනි අවුරුදු 14ක 15ක 16ක දරුවෝ කැමති නිවන් දකින්න. ලැජ්ජ හිතෙන්නේ නැද්ද ඔබට? බනහනේ නෙහින්දයි මේවා කියන්නේ. හොඳම ක්‍රමේ මොකද්ද? මේ වහන් ඉන්න බැරි නะ. ඔන්ලයින් අහන්න. මම මේ ඔබට උදව් කරනවා පින්වතුනි නිවන් දකින්න. මොකද පින්වදින ඔබගේ දරුවෙක් ධර්මයේ තේරුම් ගන්න නැහැ කවදාක්වත් ඔබට සිනත් දෙන්න තරමටවත්. තව ජෙනරේෂන් දෙකක් තුනක් මැක්සිමම් යයි මේක. ඒත් මේ පුනරුදයෙන් පස්සේ මේ පුනරුදය වුණොත් මේ විදිහට අපි පිරූ පාරමිතා බල ශක්තිය එහෙම ඒ සමාධිගත ක්‍රමවේදවල දැකපු විදිහට එහෙමම තියෙනවනේ. එහෙම වෙයි. නැතයි හේත මේ මෙරිලෙයිද දන්නේ නැහැ ඉතින්. ඒ වුණත් මේ කාර්යයන් මේ විදිහට කෙරෙනවා. මොකද පින්වදෙනි මාර්ගඵලලාභී උතුම් ඔබ අතර බිහි වෙලා ඉන්නේ. මාගෙන් යැපෙන්න ඕනේ කවුරුත් මෙතන නැහැ. මම ඔබට කියලා තියෙනවා පින්වදෙනි ඒ ආරාමයේ තුල නායකයෙක් නැත. ලොක්කෙක් නැත. සියල්ලෝම නිවන් දකින්න පිරිස විතරයි ඉන්නේ. වෙන ලොකු ලොකු ලොකු සාදුගෙන් අහලා කියන ලොකු ස්වාමීන් වහන්සේගෙන් අහලා කියන නැත්නම් ලොකු හාමුදුරුවන්ගෙන් අහලා කියන ඕනේ. එහෙම ඒවා එහෙම නැහැ. ලොකු කවුරුත් නැහැ, සියල්ලෝම සබ්‍රාහ්මචාරීන් වහන්සේලා ඉන්නේ. ධර්මයේ හැතිරෙන උත්තරම පිරිසක් ඉන්නෝ. ඒ උත්තරම පිරිස ධර්මයේ හැතිරලා ඒ කටයුතු කරනවා. ඒ ශාසනික ක්‍රමවේදයට එන්න. දෙන්න දෙමහල්ලෝ එන්න. දෙන්න දෙමහල්ලෝ සාකච්ඡා කරන්න. මේ ධර්මයේ කතා කරන්න ගෙදර. මේ ධර්මයේ කතා කරනකොට පිංගුතුනි ටික ටික මේක අවබෝධ වෙනවා. අර ඉනා වේතට විරුද්ධ වේත දෙනවා වගේ ටික ටික ඉනාවෙන් මිදෙනවා. ඉනාවෙන් මිදෙන්න මොකද වෙන්නේ? තවදුරටත් මට මේක ඉන්න ඕනේ නෑ කියන හැඟීම එනවා දෙන්නටම එකපාර. එහෙම එනවා. එහෙම ආපු පිරිස ඉන්නවා. ජෝඩු මම දැන් එක 10කට වඩා මේ ගමනේ යනවා. හැබැයි එතන ගිර ජෝඩු දාන්නේ නෙමෙයි යන්නේ. ජෝඩු අතහැරිලා තමයි යන්නේ. හැබැයි මේ බිරිඳ හොඳ නැති හින්දා ස්වාමි පුරුෂයා හොඳ නැති හින්දා බිරිඳවත් නෙමෙයි. බොහොම ආදරෙන් ජීවත් වෙන පිරිස් ධර්ම අවබෝධයට පත් වෙලා හරි. අපි දැන් ඉතින් ඉතුරු වැඩ කටයුත්ත කරගමු. එතනට ගියාට පස්සේ ආයේ එහෙයි මේ දෙන්න ආර්යා කෑවත් දන්නේ නැහැ. ඈ මගේ ගිහි කාලේ ස්වාමි පුරුෂයා කෑවද දන්නේ නැහැ. ඒව වැලිල්ලක් නැහැ එතනට ගියේ. මොකද ධර්ම අවබෝධයට පත් වෙච්ච කෙනා පිංගුදනේ ඒ මොහොතේ ඉඳලා උත්සාහ කරන්නේ මොකද්ද? නිවන් දකින්න. ඊළඟ තප්පරෙත් නිවන් දකින්න. මොකද පිංගුදනේ මම ඔබට ගිය සතියෙත් කිව්වා මම මේ සතියෙත් මේක කියන්නේ. සාස්ත්‍රුන් වහන්සේ ගන්ධකූටෙන් ඉදිරියට වැඩලා ගන්ධකිලියෙන් ඉදිරියට ඇවිදිල්ල හැමදාම උදේට ප්‍රකාශයක් කරනවා වික්ෂුන් වහන්සේලා. බුදුවරයෙක්ගේ ලෝක පහළ වීම ඉතාමත් කලාතුරකින් සිද්ධ වෙන්නේ. ඒ බුදුවරයා ලෝකේ පහළ වෙන කාලෙක මිනිස්සුගේ ඊටත් වඩා කලාතුරකින් සිද්ධ වෙන්නේ. ඒ මනුස්සත්වයක් ලැබපු කෙනාට සද්ධා සම්පන්න වීම ඊටත් වඩා කලාතුරකින් සිද්ධ වෙන්නේ. ඒ සද්ධා සම්පන්නයා පැවිදි දිවියටපත් වීම ඊටත් කලාතුරකින් සිද්ධ වෙන්නේ. එහෙනම් මේ මාර්ගයේ වඩපල්ලා. මාර්ගයේ වඩලා නිවන් දැකපල්ලා උඹලා මේ කරුණු හතරම සම්පූර්ණ කරලා ඉන්නේ. එනම් වහවහ මේ මේ මේ හතරම එකට සම්පූර්ණ වෙච්ච පිලිසක් ඉන්නවා නම් දැන් මොකද්ද කරන්න තියෙන්නේ? ගත වෙන හැම තප්පරයක්ම නිවන් දකින්න උත්සාහ කරනවා මිසක් වෙන මොනවද කරන්න තියෙන්නේ? අනිත් අයට ඒවා සම්පූර්ණ වෙලා නැහැ. දැන් පින්වතුනි ඔබට සාස්ත්‍රුන් වහන්සේ වැඩ ඉන්නවා. සාස්ත්‍රුන් වහන්සේගේ කය නැහැ. කය කිව්වේ මස්ලේ කය නැහැ. ශ්‍රී ශරීරේ නැහැ. නමුත් උන්වහන්සේගේ ධර්ම කය තියෙනවා. එහෙනම් උන්වහන්සේගේ ධර්ම කාය නැති වෙනකම මේ ගමන අපිට මේක කරන්න පුළුවන්. එහෙනම් උන්වහන්සේගේ ධර්ම කාය තියෙනවා. ඔබ manussත් බවක් ලැබලා තියෙනවා. සද්ධා සම්පන්න වෙලා තියෙනවා. එහෙනම් එතනට යන පිරිස පැවිදියත් පැවිද්දත් ලැබෙනවා. එහෙනම් ඒ හතරම සම්පූර්ණ කරගත්ත යමෙක් එතන ඉන්නවනේ. ඒ කෙනා වහවහ ලහිලහියේ නිවන් අවබෝධ කරගත්තේ නැත්තම් නිවන් දැක්කේ නැත්තම් මහා මෝඩකම. ඒක නිසා පිංගුතුනි ඒ තැන් තියෙන්නේ ඒව කරන්න. ඉතින් මම ඔබට කියන්නේ පිංගුතුනි ඔබ සද්ධා සම්පන්න වීමට දක්වා ඇවිල්ලා තියෙනවා. මේ යන කෝච්චියට මිනිස්සු නග්ග ගන්න මේ කතා කරන්නේ. යන කෝච්චියට සද්ධාවන්තයෝ නග්ග ගන්න. යන කෝච්චිය කිව්වේ මොකද්ද? පැවිදි මග. පැවිද්දට යන පිරිස. තුන් සිවුරත් පාත්‍රයත් විතරක් අතින් දරාගෙන. බොහෝම ශාන්ත නිවි යණිල ජීවත් වෙන පිරිස ධ්‍යාන වඩල. මම ඔබට ඉරිදී වර්ණනා කරන්නේ නැහැ. ඉරිදී වර්ණනා කළා වෝ එතනට ගෙන්නන්න අවශ්‍යතාවයක් නැහැ. ඉරිදී ලැබෙන උතුමෝ ඉරිදී ලබයි. උන්වහන්සේ ලැබෙන ඉරිදී බල්ලා මටත් ලබන්න ඕනේ කියලා එතනට આવොත් නම් ඔබ කරන්න හම් වෙන්නේ නැහැ. නිවන් දකින්නයි යන්නේ. අනේ නිවන් දකින්න යන ගමනට පිරිස එකතු කරගන්න තමයි මම මේ කතා කරන්නේ. පිරිස එකතු කරගන්න කිව්වේ හේතු වාසනාවන්තයන්ට අවස්ථාව උදා කරලා දෙන්න. ඒ මිසක් පිංගුතුනි එකපාර ඔන්න 100ක් පැවිදි වුණා කියලා නම් ගහගන්නද? මං කියවන්නේ පැවිදි මංගල්‍යයක්වත් නැහැ. ඒ කිව්වේ ලෝක සත්‍යය දැනගන්නේවත් නැහැ පිරිසක් පැවිදි වුණා කියලා. නැත්තම් ඉතිහාසයේ පළවෙනි වතාවට වෙන්නේ නැති 100ක් විතර පිරිස එකට පැවිදි වෙත්. නමුත් එහෙම අඬබෙර ගහන්නේ නැහැ ලෝකෙට. ඔහොම එකක් තියෙනවවත් මේ බණ අහන අයගෙන් තොරව කිසිම කෙනෙක් දැනගන්න ඉඩ තියන්න එපා. හරි කරදරයි. ඔය මීඩියා වලට එහෙම එන්න ඉඩ තියන්න එපා ඒ තැන් වලට. ඒ පිරිස ඇවිල්ලා විනාශ කරලා දානවා ඔක්කොම. ගැරහී යුත්තන්ගේ සල්ලි වලින් ජීවත් වෙන පිරිස ඕනේ තරම් ඉන්නවා. ඒගොල්ලන්ගෙන් ජීවත් වෙන්න පිරිස්සොන්ට ලොකු පහරක් ගහනවා ගැහෙනවා මොකද්ද? ওই මීඩියා එහෙම ආවොත් එහෙම ওই තැන්වලට. එතකොට අනිත් පිරිස උත්සාහ කරනවා මේ තැන්වලට පහර ගහන්න. අනේ අපිට ඒවත් එක්ක හැපෙන්න වෙලාවක් නැහැ. අපිට තියෙනවා වෙන වැඩක් කරන්න. ඇයි ශාස්ත්‍රුන් වහන්සේ පහළ වෙලා ඉන්නෝ? මනුසද්දවේ ලැබිලා තිනවා, සද්දා සම්පන්න වෙලා තිනවා, පැවිද්ද ලැබිලා තිනවා. එහෙනම් ලහි දහි ඒක කරගන්නව හැරෙන්න ඉඩන් අඩු කරන්න බෑ අපිට. ඒ නිසා පිංගදෙනේ මේවා ප්‍රසිද්ධ කරන්න ඕනේ නැහැ. ධර්මයයි ඔබයි මේවා ශ්‍රවණය කරන පිරිස විතරක් දැනගෙන හිටියාම හොඳටම ඇති. එහෙනම් මේ ඔබට මේ ආයාචනා කරනවා නෙමෙයි. ඔබට මේ ධර්මයේ තේරුම් කරලා දෙන්න උත්සාහ කරන්නේ. මේ ධර්මයේ ඇහෙන කොයි මොහොතේ හරි ඔබගේ හිත වෙනස් වෙයි. එදාට ඔබ දිනු. ඔබ හෝ ඔබ දෙදෙනා හෝ ඔබ සියලු දෙනා. ඒ කිව්වේ දරුවෝ හිටා. ඔබ සියලු දෙනා දිනු. එහෙම නැත්තම් වෙන්නේ මොකද්ද? මම අර ගිය සතියේ කිව්වා වගේ බර කරත්තේ දක්කගෙන ගිහිල්ලා අන්තිමට කරත්තෙත් එක්කම ගුණා මැරලා වැටෙනවා එතන. ඕක තමයි වෙන්නේ. ගිය සතියේ ඕකට අදාළව අපි කන්නු කතා කළා. ගිය සතියේ දේශනාවත් හොඳට අහන්න. මම අද ඔබට විශේෂ කතාවක් කියන්න. මේ පටිච්ච සමුප්පන්නතාවයේ මිනුදුනි අපි තව ටිකක් තේරුම් ගන්නවා. දැන් ටිකක් ගැඹුරු කතාවක් කරන්න. හැබැයි මේක ගැඹුරු වුණාට පිංගුදින මම ගැඹුරු වචන පාවිච්චි කරන්නේ නැහැ. ඒක නිසා තමයි ඔබට සරලව මේක තේරෙන්නේ. දැන් අපි ශාස්ත්‍රුන් වහන්සේගේ තියෙන පරම ගම්භීර වචනයක් තියෙනවා. ඒ තමයි මොකද්ද? අනිච්ච. මම නැවත වාරයක් මේ අනිච්ච කියන දේ මතක් කරනවා. මොකද්ද පිංගුදින අනිච්ච කිව්වේ? තමම වසඟේ තියන්න බෑ. අනිච්චයි කියලා කිව්වේ මොකද්ද? තමම වසඟේ තියන්න බෑ. ඉච්ඡාවට නැහැ, කැමැත්තට නැහැ. අපේ කැමැත්තට නෙමෙයි මේ ලෝකේ දේවල් සිද්ධ වෙන්නේ. එහෙනම් අනිච්ච නැත් අනි මේ මේ ලෝකේ අනිච්චයි කියලා උන්වහන්සේ දේශනා කළේ. එහෙනම් ඇයි අපේ කැමැත්තට නැත්තේ? අන්න ඒකට දෙන්න උත්තරය. ඇයි අපේ කැමැත්තට නැත්තේ? මේක හේතුන්ගෙන් හටගෙන තියෙන නිසා. හේතුන්ගෙන් යම් දෙයක් හටගත්තා නම් පින්වතුනි ඒක අපේ කැමැත්තට වෙනවද? හේතු ටිකක් එකතු වෙනකොට ඵලයක් හට ගන්නවා කියන එක අපේ කැමැත්තට වෙන එකක්ද? ඔන්න ඕකනේ තේරුම් ගන්න තියෙන. හේතු ටිකක් එකතු වෙනකොට ඵලයක් හැදෙනවා. ඕක බලාගෙන ඉන්න එකෙක් කියනවා, අන්න බලන් ගොමයි කැමැත්තට හැදුණා ඒක. දැන් හිතන්නකෝ මෙහෙම, ඔබ පොප්කෝන් දැකලා දිනව නේද? ඒ කියන්නේ පොරි ඉරිඟු නේද? ඉරිඟු පොරි. දැන් ඔබ ඉරිඟු ඇටයක් අරගෙන මොහකාරි කබලකට දානවා, රත් වෙච්ච තැටියකට දානවා. ඔබ කාගෙන් හරි අහලා දැනගෙන තියෙනවා ඉරිඟු රත් වෙනකොට මක් වෙනවද? ටොක් ගාලා පුපුරලා ඒකේ අනිත් පැත්ත ගහනවා කියලා. ඒ කියන්නේ කන පිට හැරෙනවා. ඇතුලේ තියෙන එක පිම්බිලා එනවා ඊට පස්සේ. ඕක කාගෙන් හරි අහලා දැනගෙන තියෙනවා. ඒක නිසා ඔබ මොකද කරන්නේ? කබලක් උඩට ඔය පොරි පොරි පොරි එකක් දානවා. ඔය මේ ඉරිඟු ඇටයක් දානවා. දාලා දැන් ඔබ හිතාගෙන ඉන්නවා මොකද්ද? ඇයිද ඔබ අහගත්ත දේ නෙමෙයි මේ හොඳට තේරුම් ගන්න මේ මුලාවට වැටෙන ක්‍රමයේ. දැන් ඔබ අහගත්ත දේ නේ. එහෙනම් දැන් ඔබ බලාගෙන ඉන්නවා මේක පුපුරනවා. ඉතින් ටික වෙලාවක් කෙනකොට මොකද වෙන්නේ? මේක පුපුරනවා. දැන් ඔබ හිතා ගන්නවා මොකද්ද? මං හිතුවේ ගුණ දැක්කනේ. එහෙනම් මං හිතපු නිසා ඒක එහෙම වුණා. මගේ කැමැත්තට වුණා. ඔන්න ඔය දෘෂ්ටියට වැටෙනවා ඩක් ගාලා. ඔන්න ඔය දෘෂ්ටියට වැටිලා පින්වතුනි මේ ලෝක සත්‍යය හිතාගෙන ඉන්නවා මේ මේ ලෝකේ තියෙන දේවල් මට ඕන විදිහට වෙනවා කියලා. කියන්නේ මගේ කැමැත්ත නිසා වෙනවා කියලා. අයිතිකාරකමක් හදාගෙන තියෙනවා ලෝකෙට. මගේ කැමැත්ත නිසා වෙනවා කියලා. ඒක ඇත්තටම අයිතිකාරකම. ස්වාමීත්වයක්. මම කියලා කෙනෙක් ගොඩනැගෙන්නේ යන්නේ ඒක නිසා. ස්වාමීත්වය. මගේ කැමැත්ත තමයි උනේ කියලා. දැන් මෙහෙම හිතන්න. මුහුද දිහා බලාගෙන ඔබ කවදක්වත් හිතලා තියෙනවද? මේ මුහුද ගිනිගනිත්වා කියලා. එහෙම හිතලා තියෙනවද? කවුරුත් එහෙම හිතන්නේ නැහෙනි. ඉතින් පොඩ්ඩක් එහෙමත් හිතලා බලන්නකෝ. ලයිටරේ ගහන ගමන් හිතනවා මොකද්ද? දැන් ඉතින් ගිනි එන්න ඕනේ. දැන් ගිනි එන්න ඕනේ. ආවා. හරි. මට ඕනේ විදියටම වුණා. එහෙනම් මං කැමති මොකද්ද? ඒ විදියට මේව වෙනවා. යථාර්ථයට එන්නේ නැහැ. යථාර්ථය මොකක්ද? ඔබ කැමති වුණත් නැතත් මම ඔබට ගිය සතියේ ලයිටර් එක ගහලම පෙන්නුවා. ඔබ කැමති වුණත් නැතත් දාහිය ද්‍රව්‍යයක් තියෙනවනම් ජ්වලන උෂ්ණත්වයට ඇවිල්ලා තියෙනවනම් දහන පෝෂකයක් තියෙනවනම් ගින්න කියන එක නිර්මාණය වෙනවා. ඒක ඔබ කැමති වුණත් එකයි නැතත් එකයි. හරි, දැන් ඔබ කැමතිද අම්මයි තාත්තයි ගේ ඇතුළේ ඉඳදී ගේ පිච්චෙනවද? කැමතිද? නැහැ. එහෙනම් දැන් මට කියන්න. අම්මයි තාත්තයි ගේ ඇතුළේ ඉන්නකොට ගේ ගෙට ගින්නක් ඇවිලෙන්නේ. ඔය කියපු ගින්නම නෙමෙයිද? දැන් එහෙනම් ඒක ඔබේ කැමැත්තට දුන්නේ නැහැ. දැන් ඒ ගින්නට ඔබ අකමැති නේද? නමුත් ලිපපත්තු කරගන්න ගින්නට ඔබ කැමැති නේද? එතකොට එහෙනම් මොකද්ද ඔබ හිතා ඇයි අපිට හිතෙන්නේ මේ අපේ කැමැත්තට තමයි මේ දේවල් වෙන්නේ කියලා? හොඳට හිතලා බලන්න මේ කියන දේ. දැන් ඔක හොඳටම තේරෙයි මෙහෙම. කෙනෙකුට හිතනවා දරුවෙක් හදන්න ඕනේ කියලා. දරුවෙක් හදන්න ඕනේ කියලා හිතනකොටම ඔළුවට වැටෙන්නේ කාවද? ඈ? මෙච්චර කල් දැකලා රූපවලින් හරි වීඩියෝ එකකින් හරි ඇස් දෙකට හරි මෙච්චර කල් දැකපු ලස්සනම ළමයා නේද ඔළුවට වැටෙන්නේ? දැන් එයාව නේද ඔය හදන්නේ? දැන් ඔබ දෙපළ කවුරු හරි ඒ දරුවෝ හදන දෙපළ හිතාගෙන ඉන්නේ. අර තමන් දැන් හිතාගෙන ඉන්න කෙනා හම්බුවේ කියලා නේද? අද මේ ලෝකේ අංගවිකල දරුවන්ට අම්මා තාත්තා වෙච්ච අම්මේ තාත්තෙක් ඉන්නනම් ඒ දෙන්නත් ඔහොමම නෙමෙයිද හැදුවේ? දැන් තමන්ගේ කැමැත්ත දුන්නේ නෑ පින්වතුනි. හේතු ටිකක් එකතු වෙච්ච එක විතරයි උනේ. හේතු ටිකක් එකතු වෙනකොට ඵලයක් හැදෙනවා මිසක් තමන්ට කැමති දෙයක් මේ ලෝකේ වෙනවා කියලා එහෙම දේවල් නෑ. දෙන්නෙක් ආදරෙන් ඉන්නවා කියන්නේ මොකද්ද? හේතු ටිකක් එකතු වෙලා තියෙනවා. ආදරය කියන්නේ හේතු ටිකක්. ඔය හේතු ටිකෙන් ටිකක් කියන්නේ හේතු 10 ගන්න. එක හේතුවක් නැති වුණොත් මොකද වෙන්නේ? ආදරේ ඉවරයි. එහෙනම් හොඳට ආයිසරයක් මම මේක කියනවා. බුද්ධියෙන් මට උත්තර දෙන්න. ආදරේ කියලා කියන්නේ හේතු ටික එකතුව. ඔය හේතු ටිකේ එකතුවෙන් ආදරය කියන එක හැදෙනවා. එක හේතුවක් හරි අයින් වෙද්දි ආදරය කියන එක නැති වෙලා යනවා. මම උදාහරණයක් කියන්නේ නිකම්ම. එක පිරිමියෙක් කොල්ලෙක් හිතාගෙන ඉන්නවා. මේ මගේ මේ කෙල්ල කිසිවෙකු සමග සයනය කර නැත. ඕකත් එක හේතුවක් මේ ආදරයට. ආරංචියක් එනවා මොකද්ද? මෙහෙම එකක් වෙලා තියෙනවා කියලා. අර ඔක්කොම එහෙමමයි. අර කෙල්ලගේ රූපෙත් එහෙමමයි. සල්ලිත් එහෙමමයි. උගත්කමත් එහෙමමයි. ගෙයක් දොරක් දෙනවා කිව්වා ඒකත් එහෙමමයි. නමුත් එක දෙයක් නිසා මොකද වෙන්නේ? දැන් අර තිබිච්ච ඒවෙන් එක දෙයක් නැති වෙනවා. දැන් අර තිබිච්ච ආදරේට මොකද වෙන්නේ? නිකම් මේ මේක ප්‍රඥාවෙන් ගන්න. සාදු නාද එහෙම දෙන්නේ නැහැ. ඒ වැඩක් නැහැ. ප්‍රඥාවෙන් ගන්න. දැන් එහෙනම් ආදරය කියලා මෙච්චර වෙලා බැඳිලා තිබ්බේ මොකද්ද? හේතු ටිකක් නේද? මේ කාන්තාවට පෙර පිරිමියෙක් ඉඳලා තිබේ. ඒ පිරිමියා සමග මේ සම්බන්ධකමක් ඇති කරගෙන තිබේ. ඔය එකක් එනවා. ඔය එක ආපු ගමන් අර තිබිච්ච ආදරේ කොහෙ ගියාද නැහැ නේද? කාලකන්ණිය මට මාව විනාශ කළා ආදී වශයෙන් නේද? ඊට පස්සේ මෙච්චර කල් සුදෝ සුදෝ කී කී නීති. දැන් මොකද වෙන්නේ? කෝපින් ගතුන අර ආදරේද? එහෙනම් දැන් අර ඔක්කොම නැති වෙලා නැහනේ. අර ලස්සන රූපස්ප්‍රිය තාම තියෙන. ඉඩම් කඩම් වඩු මුට්ටු ඔක්කොම තියෙනවා. නමුත් එකම එක හේතුවක් නැති වෙලා සියල්ල නැති වෙලා යනවා. එහෙනම් ආදරය කියන එකත් මොකද්ද? හේතුවක ඵලයක්. ආදරය කියන එක හේතුවක ඵලයක් නම් එකම හේතුවක් හරි නැති වෙලා යද්දි ඵල නැති වෙන්න බැරිද? ආදරය කියන ඵලය නැති වෙන්න බැරිද? පුළුවන්. එහෙනම් දැන් මට කියන්න, ආදරය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරන්න පුළුවන් කවුරු හරි ඉන්නවද? ආදරය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරන්න පුළුවන් කවුද දැන් ඉන්නේ? ඔය ආදරය කියන එක හරියට දැනගත්තනම් පින්වතුනි ආදරය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරන්න පුළුවන් කවුද? මේ හේතු ටිකක් එකතු වෙලා තියෙනවා. ඒක හේතුවක් හරි නැතුනොත් ඔක්කොම ඉවරයි. දැන් සමහර ළමයි ඉන්නවා. දැන් ලංකාවේ ළමෙක් කරපු වැඩක් මට මෙහි ඉන්න ළමෙක් ලංකාවේ ඉඳලා ආපු ළමෙක් පෙන්වෝ. එයාගා ෆොටෝ එකකුත් තියෙනවා. ඒ ළමයා කට්ටක් අරගෙන අතේ ගෑල් ළමයාගේ නම ලියලා අර තියෙන්නේ ලංකාවේ ක්‍රම දෙමළ චිත්‍රපටි හින්දි චිත්‍රපටි බලලා හැදිච්ච ඒවා. මොකද වෙන්නේ? මේ අතේ මේ මේ ලේ එනවා. ඒ ෆොටෝ එකේ තියෙනවා මේ ලේ වේ බින්දුවේම ඇවිල්ලා තියෙනවා නම ලියලා. සති අයලු තිබ්බේ. ඊට පස්සේ ඌ මොකද කරලා තියෙන්නේ? ඌ මෙහෙම කටු ගාලා එක අර කේන්තියට. ඒකත් තියෙනවා. ඔන්න වැඩ. දැන් ඔයක හොඳ උදාහරණයක්නේ මම මේ කියපු කතාවට. හොඳට ගන්න. දැන් මෙයා මේ ආදරය කියන එක හේතුවක ඵලයක්. දැන් අද මේ ස්වාමි පුරුෂයා විරිඳට ආදරෙයි. මම මේ කියන හදන එකේ අවසාන ඵලය තමයි නිවන ප්‍රමාද කළ යුතු නැහැ ආදරය නිසා. ඇයි? ඔය හේතුවක ඵලය වෙනස් වෙන්න යන්නේ බොහොම සුළු මොහොතයි. හේතු ප්‍රකෝටියක් නිසායි ඔය ආදරේ තියෙන්නේ. මං කියවනේ සමහර වෙලාවට පෞල් ජීවිතත් කැඩෙයි. හැබැයි නිවන් දකින්නවා නම් එච්චරයි. දැන් මේක වැරදියට ගන්න එපා. මං කියවනේ මං නිවන් දකින්න අය ගැනයි මේ කතා කරන්නේ. පෞල් ජීවිත කඩන්න එහෙම කතා කරනවා නෙමෙයි. කතා කරන්නේ මොකක් ගැනද? නිවන් දකින්න අයද? නිවන් දකින්න අයද? ගිහියෝ හෙවත් ගරිහිය යුත්තෝ මේ බණ නොහසත්වා. මේ දවස්වල කියන ඒවා. ඒ ආයත බණ කියලා දිනා මුල් කාලේ. මෙන්න එකක් මේ ගැන කියන ඒවා නම් අහන්න හොඳ නැහැ ගිහියෝ කවුරුත්. බණි හොඳට අපි. මෙන්න එකක් මේ ගැන කියන්නේ සිංහදෙනි මේ හේතු වාසනා වන්දින නිවන් දකින්න. ඇහිලා කොයි මොහොතේදී අදහසයි මං එනවා. අන්න දිනුවා. වැය එන්න බෑ. පරදුන. එච්චරයි. කවදා හරි එනවා. හා හා. ආදරේ. හේතු ප්‍රකෝටියක ඵලයක්. එක හේතුවක් අයින් වුණොත් ඔක්කොම ඉවරයි. එහෙනම් එක හේතුවක් අයින් වුණොත් ඔක්කොම ඉවරයි නะ. ආදරේට ආයුෂ කොච්චරක් තියෙයිද? කවුද දන්නේ? මේ අද හොඳට ඉන්නව හෙට රණ්ඩු වෙන්නේ නැද්ද මිනිස්සු? මේ හේතු තියෙනවා. මේ හේතු තියලා එක හේතුවක් පොඩ්ඩක් වෙනස් වුණා නම් එදාට ඉවරයි ඔක්කොම. ඕක තමයි ආදරය කියලා කියන්නේ. ආදරය කියන එකට පද නිරුක්තියක් ගන්න පුළුවන්. මෙච්චර කල් දරාගෙන ආපු එක දැන් ඉතින් කරගෙන යන්න එපා. අර පතාගෙන හම උතාගෙන යන්න වෙනවා කියලා කියන්නේ නේද? එහෙනම් පතාගෙන ආව කිව්වේ මොකද්ද? දරාගෙන ආවා. එහෙනම් දරාගෙන ආපු එක දැන් මොකද කරන්න ඕනේ? දැන් ඉතින් උතාගෙන ඉන්න ඕනේ. ඉතිලා ඉන්න ඕනේ දැන්. එහෙනම් ඔය කරුණු ඔක්කොම දැන් හිතන බලන්න මිනිඳුනේ ස්වාමීන් පුරුෂයෙකුයි බිරිඳකුයි ඉන්නවා. දැන් මේ පටිච්ච සමුප්පන්නතාවයේ මේ කතා කරන්නේ. ස්වාමීන් පුරුෂයෙකුයි බිරිඳකුයි ඉන්නවා. ඒ දෙන්න බොහෝම සමගියෙන් ඉන්නවා. මේ බොහෝම සමගියෙන් ආදරෙන් ඉන්නවා කියන එකට කොයිතරම්නම් හේතු තියෙනවද? ඔබට පිටින් පේන බාහිර හේතු ටිකුත් තියෙනවා. අභ්‍යන්තර හේතු. අතීත සංසාරේ දෙන්න කරගත සසර ගනුදෙනු. ඒව නැද්ද? ඈ? දැන් කාන්තාවක් දාලා පිරිමියෙක් යනවා. දැන් ඒ කාන්තාවට පුළුවන් තරම් පිරිමියට බයිනේ. පිරිමි කාන්තාවකට ගහනවා. දැන් පුළුවන් මේ කාන්තාවට අර පිරිමියට බයිනේ. පින්ගදෙනි අපරාධ කියලා කියන්නේ විතරක් හරියන්නේ නැපා. අපරාධේ විතරක් දැකලා හරියන්නේ නැහැ. ඒකේ పూర్ව අර්ධයක් දකින්න. ඔය දකින්නේ අපරාර්ධෙන්නේ. අපරාර්ධේ දැක්කනම් පෙර අර්ධෙත් දකින්න. දැන් Facebook එකේ එහෙම මිනිහෙක් ගෑණියෙකුට ගැහුවොත් හම්බෝ හෙන ගහන්න ඕනේ මුන්ට කී කී දා. හැබැයි ඔගේ පෙරාර්ධය දැක්කන. ඒට අනිත් අත්බැව්වල අර කාන්තාව විසින් මේ පිරිමියාට කරපු අවැඩ සාධාරණක. නැත්තම් මේ ලෝකෙ මෙච්චර කාන්තාව ඉඳදී මේ ගෑණියුන් බැඳගෙන මේ ගෑණින්ටම ගහන්නේ. ඔච්චර කාන්තාව ඉන්න ලෝකෙ. එහෙනම් පිංගුදෙන මේ සසර ගනුදෙනුවක් නේද යන්නේ? එහෙනම් හේතුවක් ඉදිරියේ ওই ගනුදෙනුවත් උතන්ට එකතු වෙනව නේද? ඔබ කොහොමද දන්නේ පිංගුදෙන ඔබගේ ওই එහා පැත්තේ ඉන්නේ? ඔබව පරලෝකයට යවන කෙනාද කියලා. යථාර්ථය ඕකනේ. මං කියන්නේ නැහැ එහෙම කියලා. නමුත් යථාර්ථය ඕක නේද? හරි. ස්වාමි පුරුෂයාව මරපු බිරින්දාවරු නැද්ද? මරන්න කලින් දවසේවත් ඒ බිරින්දාව හිතන් හිටියද මං ආවේ ලුවන් පුරුෂයා මරන්න කියලා මේ ලෝකෙට? ඕවා පොඩ්ඩක් හිතන්න. ඕවා පොඩ්ඩක් හිතන්න. ඔය හිරමැදිරියකට ගිහිල්ලා අහලා බලන්න. කාන්තාව මරපු පිරිමි ඕනේ තරම් ඉන්නවා. පිරිමියාව මරපු ගෑනු ඕනේ තරම් ඉන්නවා. තමන්ගේ දරුව මරපු අම්මලයි. අපි දන්න එක කාන්තාවක් ඉන්නවා. පුතා කුඩු ගහන්න හැබැයි වුණා. ගෙදර තියෙන උළු කැට පවා උගස් තීදී කුඩු ගහනවා. අන්දිවල මොකද කළේ? ළමයා හදාගන්න ගිහලා අම්මා ගැහුවා පයින් පාර. මොකක් හරි එකට එක ගියාගෙන ඉද්දි. වැදුනේ නරක තැනකට. මැරලා වැහෙන ළමයා. සසරේ ආපු ගනුදෙනු ඕක නේද? පණ වගේ රැකගත්තු දරුවා. මේකෙ මොකොයි තනද රමණීය කරන්න ආස කියන්නද? ඔය ලා තමන්ගේ යහපැත් ඉන්නේ කාද දන්නේ නැහැ. තමන්ව පරලෝකෙට අරයි යන්න ආවේ. විරිඳ වෙලා ආවා, මාර්යා වෙලා ආවා, දරුව වෙලා ආවා. මේ එකිනෙකාට මේ වෛර කරගන්න කියනෝ නෙමෙයි, යථාර්ථයට එන්න. මේ ලෝක සත්‍යය දීපු ගිනි ගෙඩියක් නිසා මේ ඔක්කොම සාරයි කියලා අල්ලගෙන ඉන්නවා. කොයි මොහොතේ මොනව වේද දන්නේ? පුංචි දරුවෙක් ඉපදුනා. ඒ පුංචි දරුවා ෂූ කරනකොට ආච්චිම හැමතිස්සෙම කියන ඔය චූ පැටියව කපලා දානවා කතුරෙන් කතුරක් අරන් ඇවිල්ලා කියලා. ඒක අහගෙන හිටියා පුංචි දුව. දවසක් මොකද කරන්නේ? මේ පුංචි දුව අවුරුද්දයි දෙකයි. අවුරුද්දෙක විතර දුව. යන්තම් බහ තෝරනවා. දැන් මොකද කරන්නේ? මේ ළමයා මහානින් කෑ ගහනවා අම්මා කුස්සියේ. අනිත් පොඩි එකා මොකද කරන්නේ? ලේ බේරි බේරි බේරි එනවා. අදනම් ආවේ මම වැඩේ කළා. ආච්චි අම්ම කවනේ චූදම්ම චූව කපනවා කියලා. මල්ලි චූදම්ම. මං කැපුවා. දරුවට ගැහුවා. දරුවා බය වුණා හැංගුණා. දැන් අර ළමයා මැරෙන්න යනවා. ඒක නිසා දෙන්න දෙමහල් මොකද කරන්නේ? දරුවව කරපින්නගෙන ගිහිල්ලා වාහනෙට දැම්මා. වාහනෙට දාලා හොස්පිටල් එකට යන්න වාහනේ අද්දනකොට පොඩි කෙල්ල හැංගිලා තියෙන පිටිපස්සේ රෝදේ ඇස්සේ. දරුව දෙන්නම ඒක දැන ඉවරයි. මේක තමයි සසර ගන්න දෙනවා කියන්නේ. මෙන්න මේ ලෝකෙට තමයි තියෙන්නේ ඔබ ඇවිල්ලා මේ සාරය හොයන්නේ. මේ ලෝකෙ කොයිතැනද සාර? දැන් මේව ඇහෙන්නේ නැති නිසා නේද මේක රමණීය කර කර යන්නේ? ආ මට උන්නේ නෑනේ. එහා ගෙදර එකාට නෙවුනේ. මට උන්නහම් බලමුකෝ. මොලයක් නැද්ද? ආයි මේකට උපදින්නවත් එන්න ඕනේ. දැන් හිතලා බලන්න. මේ සසර ගනුදෙනු කොයි වෙලාවෙ කොහොම පියවේද දන්නේ? සෝතාපන්න වෙච්ච බිම්බිසාර රජුගේ කකුල් පල්ල ලුණු දැමේ අජාසත් රජු. අපි නම් හොඳට ඉන්නවනේ. අපි ඉතින් බුදුන් දෙයිය බුදුන් අදහගෙන ඉන්න අපිට නම් ඉතින් වැරදි වෙන්න විදිහක් නැහැ. දැන් ඒකට තියෙනවද හේතුව? ඔබට වඩා හොඳට දෙයිය බුදුන් ඇදහුව කෙනෙක් තමයි කවුද? දෙයිය නෙමෙයි බුදුන් අදහපු කෙනෙක්. සෝතාපන්නේ මහා ශ්‍රේෂ්ඨේ බිම්බිසාර රජු. මගධ රාජ්‍ය අධිපතිය. කකුල් පල්ල ලුණු දැමේ මහ වේදනාවකින් මැරිලා ගියේ. දරුවන් එකලි ඇඟිල්ලේ ගෙඩියක් හැදිලා තියෙද්දි ඒ ගෙඩිය කටේ දාගෙන හිටියා තාත්තා. හැරෝ ඒ ගෙඩිය පුපුරලා කටේ හැරෝ ගියා. ඒත් එළියට ගත්තේ නැහැ දරුවට රිදෙයි කියලා. ඒ තරම් ආදරෙකින් තමයි බිම්බිසාර රජුණෝ තමන්ගේ පුතාට කළේ. නමුත් පුතා අන්තිමට කළේ මොකද? අජාසත් රජුවන්ට බැලලා හරියන්නේ. ඕකට තමයි කියන්නේ සසර ගනුදෙනුව. දැන් ඔබ දන්නවද ඔබ මොනව කරන්නද මොනවට ආවද කියලා? ඊළඟ එක ඔබට කොහොම හම් වෙයිද කියලා ඔබ දන්න. එහෙනම් පිටුදෙරි මොනවද මේ තව එකක් ඉල්ලන්නේ? මේ ලෝකෙ එක තැනක් කියන්න මට සාරද? මොකක් කළොත් සාර වෙයිද? ඕස්ට්‍රේලියාවට ගියොත් සාර වෙයිද? එංගලන්තේ නම් සාර නෑ වගේනේ. ඕස්ට්‍රේලියාවට වගේ ගියොත් සාර වෙයිද? රජිනගෙන් ඉල්ලගත්තොත් එහෙම රජකම කාලයකට සාර වෙයිද? කොහේද පින්වතුනි මේ සාරය තියෙන්නේ? දැන් ඔබ සාරය හොයනවා හොයනවා හොයනවා හොයනවා හොයනවා කොහේද ඔය සාරය තියෙන්නේ? ඉතින් සාරයක් නැති බව තේරෙනවා නම් පින්වතුනි මේ මේ මේ කාලකන්ණී උපත නැති කරගන්න උත්සාහ කරන්නේ නැද්ද? ඔබට සාරේ නැහැ, අනේ මේකේ සාරේ නැහැ, මට නම් ඉන්න ඕනේ නැහැ කිව්වට හරියන්නේ නැහැ. ඒකට තියෙනවා මහා වීරයවල්ලා කරන්න ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදෙට එන්න ඕනේ. ඒ ක්‍රමවේදෙ කරන්න ඕනේ. හුරතලයට බණහල වැඩක් නැහැ. ගොඩක් මිනිස්සු හුරතලයටනේ බණහන්නේ. ඒකයි මම කිව්වේ අපේ පැවිද්දෙන් පස්සේ ගිහියොන්ට බණ කියන්නේ නැහැ. ගිහියෝ අරමුණු කරගෙන බණ කියන්නේ නැහැ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා විතරයි. අද හාමුදුරුවෝ බණ කියන්නේ ගිහියන් හුරතලයට. ඔහෙ එනවා ඇවිල්ලා හාරි අපි යව්වා. අපි යන්නේ අර හාමුදුරන්ගේ බණ. අර හාමුදුරන්ගේ බණ ඔය හාමුදුරන්ගේ බණට වඩා හොඳයි කියලා මානෙකුත් හදලා. ඉතින් අර හාමුදුරුවෝ හිත හිත ඉන්න යකෝ මට වඩා මුදුනේ කින්නවත් තාම. ඒ මිනිසුන් ඒ හාමුදුරුවන්ගත් දෙබෑ කරෝල ඉවර වෙලා යනවා. ආයි බණ අහන්නේ නැහැ කවදක්වත්. ඕක තමයි ගැරහි යුතුකම. ඒකයි ගැරහි යුත්තන්ට බණ කියන්නේ නැහැ. එයා උපාසක මට්ටමට ඒ කවදා හරි ඔයව තියෙන YouTube එකේ අහලා අහලා අහලා කොයි විලාරි උපාසක මට්ටමට ඇවිල්ලා ඉස්සරහින් ඉඳගත්තහම අන්න එයාට බණ කියනවා. මෙන්න ධර්මයේ අහලා නිවන් දැකපළයි. තිංගදනේ මේ ලෝකේ පාවෙච්ච ගමන් නිවන් දකින්නවා නම් අපි නිවන් දැකලා ගොඩක් කල්. එහෙම හරියන්නේ නැහැ. ලෝකේ එපා වුණාට විතරක් හරියන්නේ නැහැ. පිංගුදින මේ මාර්ගයේ යන්න. මේ මාර්ගය යන නම් ඉස්සෙල්ලා මේ ඇද්ද කැරෙන්න ඕනේ. අන්ධ වෙලා ඉඳගෙන මේ පාරේ යන්න බෑ. අන්ධ යන පාරක් නෙමෙයි මේක. ඉතින් මේ ලෝකේ තියෙන සාරය හොයලා බලන්න. කොහෙද සාරය තියෙන්නේ කියලා. මේ කාලකන්ණි උපතක් විසින් පිංගුදින හැම තිස්සේ මහා දුක්ගින්නකට ඇදලා දාන. ජරාවට ඇදගෙන යනවා. තව ටික කලකින් පින්වදිනි ඔබව ඇද වැටෙනවා. ඇඳවන හැදිලා කුණු වෙවි මැරෙන්නේ ඔබ. කීවතාවක් එහෙම මැරෙන්න ඕනේ. ජාතිවි දුක්ඛා කිව්වට තේරුන්නේ නැන්නේ, ජරාපි දුක්ඛා තේරුන්නේ නැන්නේ. දැන් මම මේ තේරුම් කළ දෙන ඔබට තේරෙන භාෂාවයි. දැන් මේ ජරාපි දුක්ඛා මේ ජරා කියන දුකට අප්‍රිය අප්‍රිය ජරාවට මේ යන්නේ. ක්‍රමක්‍රමෙන් ධිර ධිරා යනවා. දැකලා නැද්ද කොටුරුල් පොත වගේ මූණ හැදී චාචියම්මල වපාරේ? කොන්ද මේ අන්තක 90ට නැමිල යන ආතලව දැකලා නැද්ද? ඔබ වගේ ලස්සනට පිම්බිලා හිටපු පිරිස් තමයි ඔය. දිරච්ච කරත්තෙට වැඳම දිරච්ච ගොන්නු දෙන්නෙක් වගේ අර යන්තම් ඇදගෙන යනවා ශරීරේ. ඔබගේ තනම තමයි හිතියේ. ආයි වෙන කොහෙවත් හිටපු අය නෙමෙයි ඔය. ඔබ වගේම උඩ පැන පැන ඩාන්ස් කර කර හිටියා. ලෝකේ දින සාරයේ කකා හිටියා. සාරය කියලා හිතාගෙන. අන්තිමට දන්නේම නැතුව ජරා ගින්නට අහු වුණා. අහු වෙලා දැන් කඳ ඇදගෙන යනවා අමාරුවේ. කොවිලේ හරි මැරිලා වැටෙනවා. ඊට පස්සේ පෙරේතයා. හතර පහයි කොහෙද? ඔබටත් බොහොම සුළු කාලෙකින් ওই ටික වෙන්නේ. ව්‍යාධි දුක කියන එක හොඳට දකින්න. මේ ඉන්නවා. මොලේ එක නහරයක් ගියා. ඉවරයි. දැන් මොකද වෙන්නේ? දැන් පැත්තක් පන්නනේ. උස්සනවා උස්සනවා ඉස්සෙන්නේ. පොඩි දුකක් ඇති වෙයිද? ඒ පැත්ත දාන්න මේ පැත්ත දාන්න කවුරුත් නැහැ. ඇඳ වන හැදෙනවා. එහෙන් කුණු වෙනවා මෙහෙන් කුණු වෙනවා. ඊට පස්සේ නර්ස්ලා ඇවිල්ලා පණු වයින් කර කර වේද දානවා. ඔය ශ්‍රී ශරීරය කියලා හිතාගෙන ඉන්න ඔය ශ්‍රී ශරීරය නෙමෙයි මේ ශරීරය හැටි. මේව හොඳට අවබෝධයට ගන්න පිංගුදිනි. මේව ලෝක සත්‍යය ඔබට කියන්නේ නැහැ කවදාවත්. ලෝක සත්‍යය කියන්නේ මොකද්ද? වරෙන් මම ඔබට ලස්සන කරලා දෙන්න, වරෙන් මගේ සැලුන් එකට. මට සල්ලි දීපන් මම ඔබව ලස්සන කරලා දෙන්න. නමුත් යථාර්ථය නම් ඔන්න ඕක. ඔබ දන්නේව නැතුව ඔබ වැදගෙන යනවා පිංගුදිනි ඕක. ඒකයි සාස්ත්‍රුන් වහන්සේ කියන්නේ ගල් හතරක් හතර වටින් පෙරලි පෙරලි එනවා. ಜಾතිගින් ಜಾති ගල පෙරලෙනවා ඔබ දෙසට. ජරාව පෙරලෙනවා. ව්‍යාධිය පෙරලෙනවා. මරණය පෙරලෙනවා. ඔය ටික පෙරලි පෙරලි පෙරලි පෙරලි ඔබ ගාවට එනවා. මේ මහා ගල් පර්වත හතරක් එන්නේ. දැන් ඔබ මැද්දේ බජව් දානවා. මේ තප්පර ගානකින් ඕකේ ඔබ යට කරගෙන යනවා. තව අවුරුදු පහකින් අපි හම් වෙලා බලමු. ඔබ කොහෙද? කොහොම තරුණ කාලේ? පින්වතුනි තරුණ කාලේ පාවිච්චි කරන්න පුළුවන් නේද මේ මේක නැති කරගන්න. මේ ජරාවට යන එක නැති කරගන්න තියෙන කාලේ. ජරාවටපත් වෙන්න ඉඩ දීලා. ඒකට පණ නැති කාලේ උත්සාහ කරන්න යනවා මොකක් කරන්නද? ඒකෙන් මේරෙන්න. මේ වැඩිහිටි උදවිය මට සමායෙන්න මම මේ ඔබව එහෙම මේ අරමුණු කරලා කතා කරනව නෙමෙයි. මේ තරුණයන්ට මේ මේක පැහැදිලි කරලා දෙන්න මේ හදන්නේ. මේක හොඳට තේරුම් ගන්න. ඔය ව්‍යාධි කාලේ ඔබ වතට වැහන්නොත් ඔබ ආයි ඔහොම නෙමෙයි කොහොම හිටියත් ඔබ ඉවරයි. ඔබට ලෙඩ කොච්චරක් හැදිලා තියෙනවද මේ වෙනකොට? ලෙඩ ඕනනම් ඇති 10ක් හැදිලා ඇති වැඩිම. බුදුහාඳුරෝ මේ ශරීරයේ ආදීනවේ දේශනා කරපු සූත්‍ර කොටසක තියෙනවා ලෙඩ තොගය. නම් කීපයක් කියන්න. චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජීවා රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, කාසෝ, සාසෝ, පිනාසෝ, ඩහෝ, ජරෝ, කුච්චි රෝගෝ, මුච්ඡා, පක්ඛන්දිකා, සූලා, විසූචිකා, කුට්ටං, ගණ්ණෝ, කිලාසෝ, සෝසෝ, අපමාරෝ, දද්දු, කණ්ඩු, කච්චු, රකසා, විතච්චිකා, ලෝහිත පිත්තම්, මදුමේහෝ, අංසා, පිලකා, බගන්දර, පිත්ත සමුට්ටාන ආබාධා, සෙම්ම සමුට්ටාන ආබාධා, වාත සමුට්ටාන ආබාධා, උතුපරිණාමජ ආබාධා, විසම පරිහාරජ ආබාධා, ඕපක්‍රමික ආබාධා, කම්ම විපාකජ ආබාධා. ඔය ඔක්කොම කිව්වේ ලෙඩ ටයිප්. ලෙඩ නෙමෙයි ලෙඩ ටයිප්. ඇයි? කන්න රෝග, කනේ ලෙඩ. අහන්නකෝ ENT මේ ડોක්ටර් කෙනෙක්ගෙන් කනට ලෙඩ කොච්චර තියෙනවද කියලා. කන්න රෝග නේද? චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජීවා රෝගෝ, කාය රෝගෝ. හැමතම ලෙඩ කොච්චර තියෙනවද? එහෙනම් දැන් හිතලා බලන්න. ඔය ಜಾති ගල මේ ඔය කියපු ව්‍යාධි ගල කියන එක ලේසි එකක් නෙමෙයි. වැහනොත් ඉවරයි. ඔබට මතකද සුපර් මාරියෝ සෙල්ලම් කළා? පොඩි කාලේ. ඈ? අර ගල් උඩින් පැනපැන යනකොට බුක් ගල් එකක් එනවා. ගත්තා ඉවරයි. සුපර් මාරියෝ ඉවරයි. ඒ වගේ තමයි. මේ යනවා මේ dance කර කර ඉන්නකොට ඩොග් ගාල වැටෙනවා. ඔබ දන්නයි නැද්ද පිඟුදිනේ පාටි වල dance කර කර ඉඳදී heart attack හැදෙනවා. හොර ගෑනුත් එක ගිහිල්ලා ඉඳදී heart attack හැදිච්ච මැරිච්ච. ඕනේ තරම් යවුන් ඉන්නවා එහෙම. හිටියේ නම් සදාකාලික ජීවත් වෙනවා කියලානේ. කොතනද කියන්න පුළුවන්? මරණ ගල කොයි වෙලේ වැටෙයිද දන්නේ? ඒකට හේතුවක් තියෙනවා. ඔබගේ ජීවිතේ පවතින්නේ මොකක් හින්දාද? හේතු ටිකක් තියෙනවා. දැන් මට ඔබ කියන්න. දැන් මේ ඊට කලිනුත් අපි මේවා කතා කරලා තියෙනවා. මේ මරණය ගැන කිසි බයක් නැතුව ඉන්න හැටි. ඉතින් මොනතරම් මුලාවේද බලන්න ගිහින්නේ? මම ඔබට හොඳ උපමාවක් කියන්න. මිනිහෙක්ව බිම දිගා කරොත් හෙල්ලෙන්න බෑ. ඔබගේ යාළුවෙක්ව. මේ රටේ රජුරුව කරන වැඩක් මේ. ඔබට මූත් කරන්න බෑ. මහ විශාල ගලක්. දන්වැලකින් එල්ලනවා. හරියටම අර මිනිස්සයාට උඩින්. දන්වැලට පුරුක් තියනවා 100ක්. දැන් මට කියන්න. ඉගෙන ගත්ත ෆිරිස්නේ ඉන්නේ. ඔය දන්වැලේ පුරුක් කීයක් කැඩෙන්න ඕනද? අර මිනිස්සයා චොප්ප වෙන්න. පුරුක් 100ක් තියෙනවා. හොඳ ආරක්ෂාවයි. ඇයි? පුරුක් 100ක්ම තියෙනවනේ. පුරුක් කීයක් කැඩෙන්න ඕනද? එකයිනේ. එකයි හේතු 100කින් හැදිලා තිබ්බට ඵලය ඔහම තියෙන්නේ ඔය හේතු 100ම නිසා. එක හේතුවක් අයින් වුණා නම් මොකද වෙන්නේ? ඵලය ඉවරයි. එක පුරුකක් කැඩුණා නම් උදේට එනකොට අර කව කාඩ්බෝඩ් වෙලා. ඇයි එහෙනම් බින්දුනි මිනිස්සෙක් මැරුණාම ඔබ ඈ මැරිලාද කියලා අහන්නේ? මේ හරියට මේ වෙන්නේ නැති එකක් වගේ. ඔබ හරිනම් ඕක අහන්න ඕනේ කොහොමද? ජීවත් වෙලා ඉන්න කගෙන් අම්බෝ උඹ තාම ඉන්නවද? ඇයි එහෙම නේද විදිය? තාම ඉන්න එක ගැන පුදුම වෙන්න එපා. ඔබ ලංකාවට ගියාම අම්මා තාත්තා තාම ඉන්න එක ගැන පුදුම වෙන්න ඕනේ. ඇයි? රූට් කියලා හිතෙන්න පුළුවන් නෑ යථාර්ථය ඔක. ඇයි පින්වතුනි අම්මා පාරේ යද්දි වාහන කොච්චර ගියාද? එකේ කුඩ නින්ද ගියාන. නිකම්ම හිතන බලන්නකෝ. දත් අස්සේ තියෙන දිව වගේ නෙමෙයිද බලන්නකෝ ජීවත් වෙනවා කියන එක. දත් අස්සේ තියෙන දිව කොච්චර අමාරුවෙන්ද ඉන්න බලන්න. නේද? ඇයි? පොඩ්ඩක් එහෙට මෙහෙට වුණොත් එහෙම මොකද වෙන්නේ? චොරස් ගාලා හුවෙනවා. එහෙනම් මේ දත් ටික වට කරගෙන ඉන්නේ. ඒක පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා හට වැහුනොත් එහෙම. දිවෙන් කෑල්ලක් එළියේ. ඉතින් එහෙම තනක අන්න ඒ වගේ තමයි ජීවත් වෙනවා කියන්නේ. කොයි වෙලාවෙ මොනව වේද දන්නේ. එහෙනම් ඉන්නකන් අපි මේ කාලා බීලි යමු කියන ඉඳලා හරියනවා. ඉතින් මේ අද්දැවෙන් මේක ඉවර කරගන්න උත්සාහ කරන්න ඕනේ අන්න ඒක නිසා. මේ අද්දැවෙන් එහෙම මැරෙන එක වළක්වන්න ඔබට බෑ. ඔබ වන් ජරාවට පත් වෙන එක වළක්වන්න ඔබට බෑ. එහෙනම් මේ අද්දැවේ පාවිච්චි කරන්නේ ඊළඟ අද්දැවවලදී ඕක නොලබයින්ද? අන්න ඒක හොඳට තේරුම් ගන්න. මේ අරහත්ත්වයට පත් වුණා කියන්නේ මැරෙන්නේ නැතුව එහෙම ඉන්නවයි කියලා එහෙම එකක් නැහැ. ඒක වැරදියට ගන්න එපා. වයසට යන්නේ නැහැ කියලා එහෙම එකකුත් නැහැ. අරහත්ත්වයට පත් වුණා. හැබැයි ලෙඩ ඇඳට වැහැලා කුණු වෙමි ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ආයු සංස්කාරය අතහැරලා විරිණුවම් පානවා. තමන්ට පුළුවන් තරම් කල් සේවය කළා පරාර්ථ වෙලා ආයු සංස්කාරය අතහැරලා විරිණුවම් පාන්න පුළුවන් ලෙඩ ඇඳේ කුණු වෙමි ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් පින්වතුනි මේ තරුණ ජීවිතේ පාවිච්චි කරන්නක පින්වතුනි ඊළඟ අද්දව කෝටියක් බේරගන්න. මේ මිනිස්සු දීපු ගිනි ගෙඩිය ඔලුවට දාගෙන ඉන්න ඇතුව මේවට බාධාවල් නැති පිරිසුත් මෙතන ඇතිනේ. දරු මල්ලු හදාගත්තේ නැති. එහෙම පිරිස් මෙතන ඇතිනේ. අනුතරමේ ඒ අයවත් මේවා ගැන හිතන්නකෝ. හිතලා කටයුතු කරන්නකෝ. බුද්ධ ශාසනයේ තියෙනනේ මම ඔබට අප වෙනවනේ. මම ඔබට මෙහෙම අපයක් දෙනවා. සම්බුද්ධ ශාසනයේ චීවර දරාගෙන සාත්‍රුන් වහන්සේගේ විනය නීති කඩන කර හිටියොත් අඩුම තරම ඊළඟ අද්භවෙ දිව්‍ය ලෝකයට යනවා කියන්නේ. ඔය පින්කලාට නම් දීවි ලෝකෙ යන්න පුළුවන් කියලා බුදුහාඳුරෝ කියලා නැහැ. බුදුහාඳුරෝ කියලා තියෙන්නේ පින් කරපු අය කරපු පින පරිසම් දුන්නොත් දීවි ලෝකෙ යනවා කියලා. නැතුව පින් කරපමනේ දීවි ලෝකෙ යනවා නේද? හරක් මරලා මරලා මරලා බැරිය එක විනාක් කරන්නේ. ඒ නෑ මම පිනක් කළා නැන් ඉතින් දීවි ලෝකෙ නෙමෙයි. එහෙම වෙයිද? අනන්ත අප්‍රමාණ මනුස්ස සංඝතියට මේ විවිධාකාරයෙන් අනන්තේත්තම් කර කර දාන දෙනවා පිරිසිදු. ඊට පස්සේ දාන නම් දෙන ඕනේ තරම්. නමුත් මිනිසුන්ව පල්ලෙහාට දාලා මිනිසුන්ට අපහාස කළා, කට ඇරියොත් අපහාසයක් කරන්නේ, කට්ටිය එකතුනත් අපහාසයක් කරන්නේ. බලන්න ඔබගේ යාළුවෝ ටිකක් එකතු වෙලා මේ කාගේ හොඳද කියන්නේ කියලා. පුළුවන් තරම් අනිත්යෙන්ගේ නරක ගැන කතා කර කර කතා කර කර තමහර මේ පිරිස් නැද්ද කෝල් එකක් ගත්තාට පස්සේ පැය දෙකක් කතා කරනවා. මේ පැය දෙකම අනුන්ගේ අගුණ කියන්නේ. එහෙම කළා බහුදා මේ අපේ දානේ එහෙනම් ඔයා එහෙනම් මේ වටකමලුවක් හදාගෙන ඉන්න. දැන් ජෝඩුවත් එක පැය දෙකක් තිස්සේ අනිත්තුන්ගේ අගුණ කියලා කියලා කියලා දැන් හෙට දානෙට වටක් අහද. ඊට පස්සේ Facebook එකේ දානවා මොකද්ද? අපි මහා සාර දානයක් දුන්නා. කිව්වේ හැබැයි දාන්නේ නැහැ නේද අපි පැය දෙකක් තිස්සේ අනිත්තුන්ට අපහාස කර කර හිටියා කියලා ෆෝන් එකේ. ඉතින් කියනවා අපි පින් කළානේ ඉන්නේ. එහෙනම් අපි දිව්‍ය ලෝකේ යන්නේ. ඔබ පවුහින්ද මම මේවා කියන්නේ. මොකද කියන්නේ ඔබ ආවනාව මම නිවන් දකින්න. ආයිනම් උපදින්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒ කටයුත්ත කරගන්න තමයි මේ ලහිලහිය බලාගෙන ඉන්නේ. මේ ප්‍රමාදයේ තියෙන්නේ මේ ඉතින් තව පිරිසක් බලාගෙන ඉන්නවානේ මේ කටයුත්ත කරගන්න. නැත්නම් මේ එක බින්දු මාත්‍රයක්වත් ඉන්න උමනාවක් නැහැ. ඉතින් මේ ආරාම විහාර කරවන්නේ මේ මහා වරක් දරාගෙන ඉන්නවා. එකයි මේ මේ මේ ලෝකේ බරින් නිදහස් වෙන්න හදනකොටම තව බරක් දඩොක් ගාලා වැන්න ඔළුවට. හැබැයි ඒක හදලා ඉවරනකම් ඉතින් ඒ බරත් පොඩ්ඩක් දරාගෙන ඉන්න වෙනවා. හැබැයි ලෝකේ බරට නම් වඩා බොහොම සැහැල්ලු. මෙදී ඒක දරාගෙන ඉඳලා ආරාමයේ හදලා ඉවරනාට පස්සේ තවදුරටත් මගෙන් නම් දේවල් බලාපොරොත්තු වෙන අවශ්‍යතාවයක් නැහැ කවුරු. ගුරුහරු කමක් හැරෙන්න. මොකද පින්වදිනේ මගේ ජීවිතේ වර්ණකම්. අනන්තයි අප්‍රමාණයි. ඔය ගොඩක් අයට නම් ජීවිතේ මෙච්චර වටිනකමක් දැනගන්න ඕන අවශ්‍යතාවයක් නැහැ. මොකද හේතුව තව ඉතින් හම් වෙනවනේ කාලෙකදී. අපිට ඉතින් මෙච්චරයි. තේින්ද මේක කොහොමද රහගෙන මේක කරගන්න? මෙච්චරයිනේ කියලා කිව්වේ. වෙන එකක ප්‍රාර්ථනාවක් නැහැනේ. එහෙනම් කොහොම හරි මේකෙදි කරගන්න. ලැබෙන මේවා කරගන්න නැති යට නම් ඉතින් තව කාලෙකදී ලැබෙයි. කල්ප කෝටි සත් සහස්‍රයක් ගියාට පස්සේ ආයි මනුස්සෙක් වෙලා ඉන්න පුළුවා. එහෙනම් පිංගුදනේ මේ ලෝකේ දැන් ඔන්න දැන් පටිච්ච සමුප්පන්නව දකින්න. එහෙනම් ඔය එකක්වත් ඔබට ඕන විදිහට තියෙනේව නෙමෙයි. අතීතයේ ගනුදෙනු සකස් වෙලා වර්තමානයේ තියෙනේව සකස් වෙලා ඔය ඔක්කොම එකට කැටිලා තමයි තියෙන්නේ. ඔය ඔක්කොම එකතු වෙච්ච නිසා ඔන්න ඵලයක් හැදිලා තියෙන්නේ. දැන් ඔබගේ විවාහ ජීවිතය කියන ඵලය, දරුවෝ කියන ඵලය, අම්මා තාත්තා කියන ඵලය, ගෙදර කියන ඵලය, වාහනය කියන ඵලය ඔය ඔක්කොම එහෙම හැදිච්ච ඵලය. එක හේතුවක් වෙනස් වුණා නම් ඔක්කොම ඉවරයි. ඒකයි සාස්ත්‍රුන් වහන්සේ කියන්නේ හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. හේතුවකින් යමක් හැදුණා නම් හේතු නැති වෙච්ච ගමන් ඒක නිරුද්ධ වෙනවා. ආයි ඔබ කැමති වුණත් එකයි නැසත් එකයි. එහෙනම් ඔබට මේ ලෝකේ කිසි දෙයක් ඔබ වශයෙන් තියන්න බෑ. හේතු එකතු කරාම හේතු හේතුවට අනුව ඵල හැදේ. එච්චරයි වෙන්නේ. ගින්නක් හදන්න පුළුවන් කවුරු හරි ඉන්නවද මෙතන? ගින්නක් නිර්මාණය කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? කෙනෙක්යි මට පුළුවන්. කොහොමද? මම ලයිටරේ ගහනවා. දැන් ඔබ ලයිටරේ ගහන එකනේ කරන්නේ. ඔබ ගිනි නිර්මාණය කරනවා. කාටද පුළුවන් ගින්නක් නිර්මාණය කරන්න? කාටවත් නෑ. පුළුවන් මොකද? ඒකට හේතු හදන්න විතරයි. ඔබ ගිනි ගල ගහලා ඒකට අදාළ ජලන උෂ්ණත්වය දෙනවා. එච්චරයි. එහෙම නැත්නම් ගිනි පෙට්ටිය ගහලා ඒකට අදාළ උෂ්ණත්වය දෙන එක විතරයි ඔබ කරන්නේ. ඔබට ගිනි හදන්න බෑ. ළමෙක් හදන්න පුළුවන් කාට? ළමෙක් හදන්න පුළුවන් කවුරුත් ඉන්නාද? නැහැ. පුළුවන් මොකද්ද? ශුක්‍රාණු සහ ඩිම්බ එකතු කරන්න විතරයි පුළුවන්. දැන් අම්මා බත් කවන. පුතා ලොකු කරන්න මං කවනවා කිය කී කවනවා. දැන් ළමයාගේ අතක් එහෙම කපලා පොඩ්ඩක් කෑල්ල මේ හොතනින් හරි කපලා බැලුවොත් බද්ද තියෙන්නේ. බද්ද එකේ තියෙන්නේ නැහැ. එහෙනම් දැන් ලේ එහෙම හදන්න පුළුවන්ද? දැන් බලන්නකෝ මේ දේවල්. දැන් ඔබගේ කැමැත්තටද මේ වෙන්නේ? ආහාර කියන එක මේකට දැම්මට පස්සේ බින්දුතුනේ ඒව හේතු සකස් වෙලා ඒ අවයවයන් නිර්මාණය වෙලා හැදෙනවා. එහෙනම් ඒ හේතු නැති වුණොත් එක හේතුවක් හරි නැති වුණොත් මොකද වෙන්නේ? ඒ අවයවය හැදෙන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? දැන් ඉතින් පවත් පැවැත්මක් නැහැ. ඕක තමයි විදිය. දැන් ඔබ කැමති වෙච්ච නිසාද ওই දරුවගේ ඔක්කොම අවයව ටික තියෙන්නේ? එහෙම එකක් නැහැ. හේතු වාසනාවක්. මොකක් හරි හේතු ටිකක් සකස් වෙච්ච නිසා ඔහොම තියෙනවා. ඔය හේක හේතුවක් හරි නැති වුණොත් හිතන්නවත් කැමති නැති දේවල් වෙන්නේ. ඔබ හිතන්නවත් කැමති නැහැ මේ දේවල්. අන්නේ හිතන්නවත් කැමති නැති නිසා තමයි පිංගුතුනි මේවා කියනකොට කියන්නේ ඕවා නෙගටිව් තින්කින් කියලා. ඒ තරම් ඇලිලා ඉන්නේ, ඒ තරම් මුලාවටපත් වෙලා ඉන්නේ. ඒක නිසා කියනවා නෙගටිව් තින්කින්. ඔය හේතු ටික සකස් වෙලා ඉන්න ඔය අර අම්මයි තාත්තයි ගැන පොඩ්ඩක් ඒ අම්මවයි තාත්තවයි ඔබ දාගෙන බලන්නකෝ. ඔබට හුරතලේ එහෙ මෙහෙ දුවපු පුංචි හිඟිති දියණිය වාහනේ පිටිපස්සේ රෝදෙට චොප්ප වෙලා කුරුඳු මේ හැදිච්ච දරුවා පොඩි එකක්. ඒකගේ ලේ ගිහිල්ලා දැන් ඒකත් මැරිලා. කොහොමද පිංගුතුනි අර අම්මයි තාත්තයි ජීවත් වෙන්නේ? ඒ අම්මයි තාත්තයි කැමැත්ත දේ උනේ. ඔය අම්මයි තාත්තයි දරුවෝ හදන්න කලින් එහෙම දැනගත්තා නම් එහෙම ඔහොම එකක් වෙනවා කියලා හදයිද? එහෙනම් තමන්ගේ කැමැත්තට තියේ කියලා හිතාගෙන නේද හැදුවේ? ඒ තමන්ගේ කැමැත්ත දේ නං උනේ. හොන්න බුදුබණ. බුදුබණ කියන්නේ ඔන්න ඕක මේ අනිත්‍යයි අනේ ඔක්කොම අනිත්‍යයිනේ ඔක්කොම කැල්ල බින්ද වැනදිනවනේ. ඒකත් පොඩි කොටසක් තමයි. නමුත් ඊට වඩා පිංගුදින මහා සාර හරයක් තියෙන මේ බුද්ධිමත් පිරිසට තේරුම් ගන්න පුළුවන්. ඔක්කොම කැල්ල බිඳලා වැනසිනා යනවා තමයි. ඒක අය අහන්න දෙයක් නැහැ. ඒක බුදුහාඳුරු පහළ වෙන්න කලින් ඉඳලා මිනිස්සු දන්නවනේ. මිනිහ ඉපදෙන මිනිහ මැරෙනවා කියලා. ඒක නෙමෙයි ප්‍රශ්නේ. ශාස්ත්‍රඥ වහන්සේ ඉපදිලා කිව්ව දේ තමයි උඹලා මේ උඹලගේ කැමැත්තට වෙනවා කියලා හිතාගෙන ලෝකේ රමණීය කර කර යනවා. නමුත් මේ උඹලගේ කැමැත්තට නෙමෙයි මේ හේතු එකතු වෙලා වෙන්නේ. ශාස්ත්‍රඥ වහන්සේගේ දහම හේතුඵල දහම. ඒකයි අනිත්‍යතාවය කියන එක හේතුඵල ධර්මත් එක්ක බැඳිච්ච දෙයක්. ඔකට අනිත්‍ය කියලා දාගත්තොත් හරියන්නේ නැත්තේ යන්නේ ඒක නිසා. අපි මේ ගමනේ යන්නේ පින්වතුනි අපිට ඕනෙ විදිහට හැදේ කියලා හිතාගෙන. අපේ කැමැත්ත වෙයි කියලා ලන්ඩන් වලට ආවේ කොහොමද ඔබ? ඇයි ආවේ? ඈ ඔබගේ කැමැත්ත ඉෂ්ට වෙයි කියලා හිතාගෙන. ඒ කියන්නේ ඔබගේ කැමැත්තට අනුව සියල්ල වෙයි කියලා. නමුත් උනාද? නෑ හේතුන්ට අනුව උනා. දැන් කෙනෙක් වීසා එකක් දානවා. මේ ඔබට හොඳ අත්දැකීම් මේවා. කෙනෙක් වීසා එකක් දානවා. දැන් ඔබගේ කැමැත්ත මොකද්ද? ඔය වීසා දාන අයගේ කැමැත්ත මොකද්ද? වීසා දාන අයගේ කැමැත්ත වීසා එක ලැබීමම නේද? දැන් ඕක වෙනවද හැමදෙම? එහෙනම් ඕක වීසා එක දාන අයගේ කැමැත්ත වීසා එක ලැබීම. වීසා එක ලැබුණාම හිතනවා මගේ කැමැත්ත උනා. වීසා එක නොලැබුණාම උන්ට බයින්නේ. එහෙනම් බැනගන්න ඕනේ කාටද? ඈ? බයිනෝනේ මේ ඔය සුද්දෝ ඕකුන් හරි රේසිස් ඕකුන්ට හෙන ගහන්න ඕනේ කී කී බයිනෝ. නේද? හැබැයි වීසා එක ලැබුණාම මගේ කැමැත්ත උනා. එහෙනම් වීසා එක රිජෙක්ට් වුණාමත් මොකද්ද කියන්න ඕනේ? Tamanට අනේ මම මට හෙන ගහන්න ඕනේ මේ කරපු අපරාධෙට. ඇයිද? ඇයි තමගේ ඒක තමයි පිංගුදෙල කියන්නේ මුලාවටපත් වෙන්න එපා එක බින්දු මාත්‍රයක්. මේ ලෝකේ ඔබට වයින්න බෑ කිසිම කෙනෙකුට. මොකද හේතුව හේතුන්ගෙන් හටගත්ත දේ හේතු තියෙනකන් තිබිලා හේතු නැති වුණාම නැති වෙනවා. ඔබ කොච්චර කැමැත්තෙන් හිටියත් අකමැත්තෙන් හිටියත් ඒක තමයි ස්වභාවය. ඒක තමයි ස්වභාවය. හේතු සකස් වීමෙන් පවතිනවා හේතු නැති වුණාම නැති වෙනවා. එහෙව් ලෝකෙක කොහෙද පින්වතුනි සාරයක් හොයන්න තියෙන්නේ? මම අවසාන වශයෙන් උදාහරණයක් කියන්න. මේක මම ගිය සතියෙත් කිව්වා. මේවා කියන්නේ ඔබ නිවන් දකී කියන පරම පිරිසුදු චේතනාවයි. ශරීර වෙහෙසක් තකන්නේ නැහැ ධර්මයේ දේශනා කරද්දී. අසනීප වෙලා හිටියත් හෙට උදේට කතා කරගන්න බැරි වුණා. මේ දහම ඔබට දේශනා කරන්නේ ඔබගේ නිවන පිණිස. නැතුව මට ඔබව කරපින්නගෙන යන්න නෙමෙයි. මං කියන්නේ මේ කෝච්චියට ගොඩ වෙන කාටවත් මම නම් නායකත්වයක් දරන්නේ නැහැ. ඒව බලාපොරොත්තු වෙන්න එපා. මග පෙන්වන්න. නිවන් දකින්න හැටි කියලා දෙන්න. මේ මාර්ගයේ වඩන හැටි කියලා දෙන්නම්. කර්මස්ථාන දෙන්න. ශාස්ත්‍රුන් වහන්සේ ගුරු කරගෙන තමන්ගේ නිවන වඩා ගන්න. අවවාද අනුශාසනා දෙන්න. එහෙනම් මේ පිරිස ගොඩ නගන්න මේ අහවල් තැන අපේ නම් ගහ ගන්නවත් අපේ රූප පෙන්වන්නවත් එහෙම කිසි අවශ්‍යතාවයක් නැහැ. අවුරුදු දැන් ගානකට එහෙම කරපු නැති අපි එතනට ගියත් එහෙම කරන්නේ නැහැ. අපි කාගේවත් පැවිදි නමක් ඒ තැන්වල පාවිච්චි වෙන්නේ නැහැ. අහවල් ආරාමාධිපති ඒව එහෙම නැහැ. ආයි නමක් ගමක් කියන්න දෙයක් නැහැ. ස්තුති ගීත ගායනා කරන්න දෙයක් නැහැ කාටවත්. ධර්ම දේශනාවක් ඉවරනාට පස්සේ දේශකයන් වහන්සේට ස්තුති කරන්න ඕනි කියලා එහෙම ඒවා නැහැ. දේශකයන් වහන්සේව වන්දනා කරන්න. මම ඒකත් කියලා දෙන්නම්. මේ ශාසනයේ වන්දනාව කියන්නේ මොකද්ද? මේ තුට්ටු දෙකේ ගිහියෝ ගාව තියෙන එක නෙමෙයි මේ කියන්නේ. තුට්ටු දෙකේ ගිහියෝ ගාව තියෙන්නේ පිංගුදුනි මානෙටපත් වෙච්ච එක. මම මුදුනා උඹ පොඩි එකා උඹ මට වඳින්නෝ. වැඩි හිටියෝ පොඩි එවුන්ට කියනවා එහෙම. සල්ලි ඇති එවුන් සල්ලි නැති එවුන්ට කියනවා එහෙම. බලේ ඇති එවුන් බලේ නැති එවුන්ට කියනවා එහෙම. උගත්තු නූගතුන්ට කියනවා එහෙම. ඔය ක්‍රමවේදෙන් නෙමෙයිද ලෝක සත්‍යය ඉන්නේ? පින්වතුනි මේ ශාස්ත්‍රීය ශාසනයේත් වන්දනාවක් තියෙනවා. ඒ වන්දනාව නම් ඔය කියපු තුට්ටු දෙකේ වන්දනාව නෙමෙයි. මේ වන්දනාව පින්වතුනි පරම ගම්භීරයි. මේ වන්දනාවෙන් කෙරෙන්නේ අන්ධ බව වැය කරන න්‍යායටපත් වෙනවා කියන පොරොන්දුව. වැය අන්ධ න්‍යාය වන්දනාව. අන්ධ බව වැය කරන න්‍යායටපත් වෙනවා. ඒ කිව්වේ අන්ධ බව කිව්වේ රාගයෙන් අන්ධ වෙලා ඉන්නවා, ద్వේෂයෙන් අන්ධ වෙලා ඉන්නවා, මෝහයෙන් අන්ධ වෙලා ඉන්නවා. මේ ශාස්ත්‍රීය ශාසනයේ භික්ෂුන් වහන්සේ නමක් ඉදිරියට ගිහිල්ලා තවත් භික්ෂුන් වහන්සේ නමක් වන්දනා කරන්නේ. මම මේ කියන දේ අහලා දැන් මේ දේශනා අහලා එහෙම කටයුතු කරන්න යන්න එපා. ඒවැය කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඒව ඔබ හිතින් මේ දේවල් කරන්න. ඔබ අද ඉඳලා භික්ෂුන් වහන්සේ නමක් වන්දනා කරද්දි මෙන්න මේ වන්දනාව කරන්න. තුන් පාරක් වන්දනා කරන විදිහක් තියෙනවා මේ ශාසනේ. ඒ තමයි අන්ධ බව වැය කරනවා, ස්වාමීනි, රාගයෝ නසමි, ද්වේෂයෝ නසමි, මෝහයෝ නසමි, මෙන්න අන්ධ බව වැය කරන්න ප්‍රතිඥා දෙනවා ඒ උත්තමයාට. මේ ශාසනයේ පින්වතුනි, ඉහළ මාර්ගඵල ලාභීන්ට පහළ මාර්ගඵල ලාභීන් වන්දනා කරන සිටිතක් තියෙනවා. හැබැයි ඉහළ මාර්ගඵල ලාභීන් පහළයට වන්දනා කරන එකක් නැහැ. ඒ නැති වෙන්න හේතුව මාන ප්‍රශ්න නෙමෙයි. පහළ සෝතාපන්න ඵලයේ ඉන්න කෙනෙක්ට රාග ద్వේෂ මෝහ වැඩි කාට වඩාද? අනාගාමීත්වයේ ඉන්න කෙනෙකුට වඩා. එහෙනම් අනාගාමීත්වයේ ඉන්න උතුමේ කැවිදලා සෝතාපන්නයා ගාව දණින් ගැඳලා, ස්වාමීනි මම රාග නසමි, ద్వේෂ නසමි, මෝහ නසමි කියලා වන්දනා කරන යුතු නැහැ. ඒකට හේතු නැහැ. ඒක නිසා තමයි පින්වදිනේ මාර්ගඵල ලාභීත්වෙන් ඉහළයට මාර්ගඵල ලාභීත්වෙන් අඩු අය වන්දනා කරන්නේ. ඒක අර මේ ගිහි කියන ගැරහේ යුතු පිරිසට පේන්න පුළුවන් මොකද්ද? ආ, ලොකු එකාට පොඩි එකා වඳිනවා එහෙම කියලා. එහෙම එකක් නෙමෙයි. අද ඒව කොහොම හැදිලා තියෙනවද කියලා දන්නේ නැහැ. නමුත් ශාස්ත්‍රුන් වහන්සේගේ න්‍යාය නම් මේකයි. ඒ උත්තමයා ඉදිරියට ගිහිල්ලා පසඟ පිහිටවල වඳින ක්‍රමයකුත් තියෙනවා. මොකද්ද? අංග පහම තියෙනවා බිම. අංග පහම බිම තියලා රාගයෝ නසමි, ద్వේෂයෝ නසමි, මෝහයෝ නසමි කියලා වන්ද න්‍යායටපත් වෙනවා. මොනවද තියපු අංග පහ? මෙච්චර වෙලා ආසාවෙන් අල්ලගෙන හිටියා එක අංගයක්. රූපාංගය අල්ලගෙන හිටියා. රූපාංගයක් තිබ්බ බිම. ඊළඟට වේදනාංගයක් තිබ්බ බිම. සංඥාංගයක් තිබ්බ බිම. සංකාරාංගයක් බිම තියලා විඥානාංගයක් බිම තිබ්බා. අනේ ස්වාමීනි, මම මෙච්චර කල් මේවා සාරයි සාරයි කියලා අල්ලගෙන හිටියා. මං ඒ අද ඔක්කොම ඔබ වහන්සේ ඉදිරියේ විමින් තියලා මම රාගයෝ නසනවා ස්වාමීනි, ద్వේෂයෝ නසනවා ස්වාමීනි, මෝහයෝ නසනවා ස්වාමීනි කියලා දෙන ප්‍රතිඥාවට තමයි පින්වතුනි වන්දනාව කියලා කියන්නේ මේ සම්බුද්ධ ශාසනේ. අර්ථවත්ව වන්දනා කරන්න. අර වගේ තැන් බිහි වුණාම ඔබට පුළුවන් ඇවිදින්න එහෙම වන්දනා කරන්න. ඔය වන්දනාව තුලින් කවුරු හරි කෙනෙක් මාණියෙන් එහෙම උඩඟු වෙනවද? ඈ, ඔය විදියට වන්දනා කරද්දි ඒ වඳුන් ලබන කෙනාට එහෙම හිතන්න පුළුවන්ද? හා, මම මුදුනා, මට වඳින ඔක්කොම එහෙම හිතන්න පුළුවන්ද? බෑ. ඇයි? වඳින්නෙක් මොකක් කියලාද? හිතාගෙන වඳින්නේ මොකක් කියලාද? අර වගේ දෙයක්. ඈ, දැන් එහෙම වඳුන් ලබන කෙනෙකුට පුළුවන්ද මාණියෙන් එහෙම උඩඟු වෙන්න? අන්න එහෙම ක්‍රමවේදයක් මේ ශාසනයේ තිබුණේ. නමුත් අද තියෙන්නේ නම් වෙන එකක්. අද ඉතින් පොඩි එකාට හැමෝටම වැඳ වැඳ යන්න තමයි වෙලා තියෙන්නේ. සමහරට අවුරුදු 15 16 සෝතාපන්න සකදාගාමි වෙච්ච උත්තම උත්තමාවී ඉන්නවා. හැබැයි අර කසිප්පු ගහලා ඉන්න තාත්තට ඉතින් වඳින්න ඕනේ. කමක් නැහැ, තාත්තා කියලා වැඳා කියමු. ඊට පස්සේ කසිප්පු ගහලා මාමත් එනවනේ. එතන මොකද වෙන්නේ? ඌටත් වඳින්න ඕනේ. ඇයි මාමනේ? හත්මුදු පරම්පරාවට වැඳ වැඳ යන්න ඕනේ. කමක් නැහැ. වැඳලා දාන්න. නැත්නම් ලෝක සම්මතයට හරිනෑනේ. අපි නම් එහෙම. බල්ලෙක් කර හිතන් හිටියොත් මූ මටත් වැඳත් හොඳයි කියලා. බල්ලටත් වඳිනවා. බල්ලත් සතුටුයි. නැත්නම් පින්වදින මේ අර්ථවත් වන්දනාව කරන්න. ඒ අන්දබව වැය කරන න්‍යායටපත් වෙන්න. ඒ න්‍යායටපත් වෙලාම වන්දනා කරන්න, හැමතිස්සෙම වන්දනා කරන්න. ඉතින් ඒකයි මම කිව්වේ බින්දුනේ, මේ බොහොම මෙහෙස මහන්සි වෙලා ඔබට මේ මේවා කතා කරන්නේ. අසනීපෙන් හිටියා කියලා මේ එකක් බණක්වත් ජීවිතේට කැන්සල් කළා නැහැ. පණ ඇද ඇද හරි බණ කියනවා. ඒ කියන්නේ බින්දුනේ මම ඒකයි කිව්වේ. කාලේ නාස්ති කරන්න ගිහියන් හුරුතල් කරන්න නෙමෙයි. නිවන් දකින්න අයව මේ ඉක්මනට මේකෙන් ඇදලා ගන්න. ඒ අදල් අරගෙන එතනින් එහාට පින්වතුනි කොහොම හරි ඔබගේ නිවන් මඟ සකස් කරලා දෙන්න අපි කොහොම හරි අපකැපුවේ. ඒ හරිය අපිට කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් පාරමිතා පුරපුවා පේන්න තියෙන හින්දා. ඉතින් ඔබ තීරණේ ගන්න. ඔබ තීරණේ අරගෙන මේ කටයුත්ත කරන්න. මම ඔබට අවසාන වශයෙන් කියන්න ගිය දේ කියන්න. ප්‍රශ්න වගේකුත් ඇවිල්ලා තිබ්බ, අපි ඒවට පස්සේ උත්තර දෙමු නේද? මේක මම කීප වතාවක්ම කියලා තියෙනවා. නැවතත් කියන්නේ පින්වතුනි, මේක තේරුම් ගන්න පහසු වෙන්න. සහ තේරුම් ගන්න පහසු වෙන්න සහ ඒක අහපු නැති කෙනෙක් ඉන්නවා නම් තේරුම් ගන්න. ඔබ හිතා ගන්න. ඔබ සහ ඔබගේ පවුලේ උදවිය හිර ගෙදරක ඉන්නවා. මේ හිර ගෙදර තනිකරම රාජකීය පවුල සඳහා හදපු ගේම් එකක්. හැම තැනම ඉන්නවා සෝල්ජර්ස්ලා, සොල්දාදුව හැම තැනම ඉන්නවා. රාජකීය පිරිස උඩ තට්ටුවට නැගලා මේ පිට්ටනියක වගේ ඒක මේක තියෙන්නේ කියලා හිතන කැලයක් අරීමේ හදලා ඒකේ රජුරුවයි පිරිසයි බලාගෙන ඉන්නවා. රජුරුවන්ට හිතුනොත් අරුව මරපන් කියලා කියපු සැනීම මොකද කරන්නේ? කෙලින්ම තොල්දාදුවෙක් ගිහිල්ලා බෙල්ල කපලා දානවා. අර යන්නේ කහේ කන කපපන්. කෙලින්ම කන කැපුවා. අරුවේ කකුලක් කපලා දාපන්. ඔන්න ඔහොම හිරමැදිරියක ඉන්නේ කියලා හිතන්නේ. ඔහොම ඉන්න ඔබ දැන් ගේ ඇතුළට වෙලා ඉන්න. ඔබගේ පුතා ගෙදරින් එළියට යනවා. අම්මේ මං ගිහිල්ලා එන්න. දැන් ඔබගේ පුතා ගෙදරින් එළියට ගියාම ඔබට හොඳටම විශ්වාසදායි ගෙදර එයි කියලා. ඔබ දන්නව නේද ඒක යම? කොයි මොහොතේ දකීද දන්නේ? දැන් මේ ඔබත් ඉන්නවා. ඔබවත් කොයි මොහොතේ චූස් කරයිද දන්නේ? සමහර වෙලාවට පින්වතුනි පුතා ගෙදර එන්නේ අතක් නැතුව. සමහර වෙලාවට කන නැතුව ගෙදර එන්නේ. අන්න ඔය පරිසරේ නම් ඔබ ඉන්නේ. ඔබ තමන්ගේ දරුවාගේ ශරීරයේ ඔබ වසඟේ පවත්වන්න යන්නේ නැහැ නේද? ඔබට ඕනි විදිහට තියේවා කියලා හිතන්න යන්නේ නැහැ නේද? ඇයි ඔබ හොඳටම දන්නවා දරුවා ජීවත් වෙන්නේ හෝ දරුවට ඔය අඟපසඟ ඔය ටික තියෙන්නේ හෝ ඔබ කැමති නිසා නෙමෙයි. කොයි මොහොතේ හරි ඕක ඉවරයි. අන්න දුවනකොටම රජ්ජුරුව දැක්කා. කපපන් ඕකගේ බෙල්ල ඉවරයි. පුතෙක් නෑ. කපපන් ඕකගේ අත. අතක් නැති පුතෙක් තමයි දැන් ඉන්නේ. ඒත් එකම ඔබව දකිනවා. ආන් අර ඇතුළේ ඉන්න කගේ කපපන් කන. කනක් නෑ දැන්. ඔන්න වගේ මහා දරුණු වදකාගාරයක ඔබ ඉන්නවා කියලා හිතන්න. ඒ වගේම පිංගතුනි ඔය වදකාගාරෙම කාලයක් හිටපු කෙනෙක් උමගක් හාරලා තියෙනවා. ඔය උමග හාරගෙන ඒ ගියා එයා එළියට ඇවිල්ලා තියෙනවා. ඒ උමග තාමත් තියෙනවා. හැබැයි ඔබ දන්නේ නැහැ තියෙන බව. ඔබ අතරම ඉන්න කෙනෙක් මේ උමග දැකලා කාලෙකට කලින් හාරපු උමග දැකලා ඔබට හඬ නගා කියනවා. යකුනේ උමගක් තියෙනවා. යමව්. මේ උමග දිගේ යමව්. මේකේ කෙරවල නිදහස තියෙනවා. මෙතන හිටියොත් උඹලගේ කන් කපයි අත් කපයි මේවා තමයි වෙන්නේ. වහ වහ යන්. ඔය තැන නම් ඔබ ඉන්නේ වින්නතනේ. ඔබ කොච්චර කාලයක් ගනීද ඔය උමගට බහින්නේ? පොඩ්ඩක් හිතාමිනිය බත් එක ලීපේ. බත් එක උයලා කාලා මේසෙට ඇරලා ඒ ටික කාලා යන් කියනවාද? බත් එක විදලි ඉවරනකම් ජීවත් වෙයි කියලා හිතනවාද? ඇයි රජුරකෝ තරුව කපහන් කියලා? රාජසභාවේ කී දෙනෙක් බලන් ඉන්න? අර පොඩි පොඩි රාජ පැටවුත් කිය. ආනාර දුර පොඩි කොලෝ කප්ප. ඇයි අර කුරුල්ලන්ට වෙයි දියන්නේ? ඔය සංකල්පෙම නෙමෙයිද? එහෙම නැත්නම් හිතන්නකෝ රාජකීය පිරිස තුවක්කු තියාගෙන ඉන්නවා. ඔබේ කුරුල්ල වගේ කියලා හිතන්න. අරේට දුවනවා මෙහෙට දුවනවා. දුවනකොටම සංකල්පෙ එම් එක දාලා වෙඩි තිබ්බා. දැන් ඔබ දන්නවද ඔබට එම් කරන් ඉන්නවද කියලා? දැන් ඔබ දන්නවද ඔබ මරණය ඔබට දැන් මේ වෙලාවේ එම් කරන් ඉන්නවා කියලා? නෑ නේද? මෙතනින් එළියට බහලා යන්නේ ආයි ආපහු එයි කියලා හිතනවද? හා හා අව කැපෙන කතා කියන්නේ. ඇයි මම මේක මගේ වසඟේ පවත්තගෙන දැන් මෙච්චර කාලයක් ආවේ? තව දුරටත් මගේ වසඟේ තමයි. මම දන්නවා මරණ දවස. තාත්තරකාරයෙක් ගාවට ගියාම මරණ දවස දාන්නේ කියලා. එතනින් හිතා ගන්නවා මැරෙන්නේ මං අවුරුදු මෙච්චරක් ගිහිල්ලා. හරි හරි. මං මැරෙන්නේ මෙච්චරක්. එතකම් මම මැරෙන්නේ. වයින්න දෙන්නේ. මුලාවක මහත. මම නම් ඊළඟ තප්පරේ මැරෙයිද දන්නේ. එහෙනම් පින්වතුනි බත් කකා ඉඳලා හරියන්නේ නැහැ. මොකද ඊළඟ උණ්ඩේ ජොග් ගාලා ඉල ඔබට වදීද දන්නේ නැහැ. එහෙනම් මොකද්ද කරන්නේ? පණේපා කියලා මේකට පයින් එක නෙමෙයිද තියෙන්නේ උමකට? අනේ මගේ දරුවා එළියට ගියානේ එනකන් ඉන්න ඕනෑනේ. හරියයිද? ඒකෙන් වෙන්නේ මොකද්ද? දරුවත් ඉවරයි, අම්මත් ඉවරයි. පින්වදිනේ පැන ගන්න උමග පෙන්නලා ඉරිය කැඩෙනකන් කෑ ගහ ගහ කියන්නේ මේ උමගට පැන ගනිලා පැනගෙන දුවපල්ල අතනින් බේරියල්ලා. ඉතින් ඕකට පැනලා බේරෙන්න ඕනේ නැත්තම් ඊළඟ උණ්ඩේට අහු වෙලා ඉන්නයි තියෙන්නේ. එච්චරයි. ඕක තමයි පින්වදිනේ මේ නිවන් මඟ. මේ යන්නේ මේ නිවන් මඟ තමයි. මේකෙන් එළියට බැස්සාම ඔන්න බේරිලා ඉන්න පුළුවන්. ආයි මැරෙන්නේ නැහැ. ආයි උණ්ඩ කන්න වෙන්නේ නැහැ. ආයි වෙඩි කන්න වෙන්නේ නැහැ. මේක තමයි පින්වදිනේ යථාර්ථය. මේ බණ මුලින්ම අහන කවුරු හරි ඉන්නව නම් ඔබට නිකන් උඩියට කුරු වෙලා වගේ ඇති. මේ බුදු බණද, මේ මොන බණද, මොනවද මේ කියන්නේ වගේ ඒවත් එන්න පුළුවන් ඔළුවට. නමුත් මේක තමයි යථාර්ථය. මේ යථාර්ථයේ නීරස වෙන්න පුළුවන්. නීරස වුණත් නිගදුනේ මේක තමයි ඇත්ත. මෙන්න මේ ඇත්ත ගිලගෙන ඉන්න. ඔය ලෝකේ සාරයි කියලා සාරත්වය හොයන්න ආවට මේ සාරත්වේ නම් හම්බ වෙන්නේ නැහැ මේ ලෝකේ. ඔබට වඩා හොඳට සාරත්වය හොයන්න ගිය කෙනෙක් තමයි සිද්ධාර්ථ රජුරුව කියලා කියන්නේ. හොයලා මේ තියෙන වෙඩි ගන්න ප්‍රමාණය මහත්මයෙක් ගහලේ වෙලා මිනිස්සුය 1000කට 8 දෙනෙක් හැමදෙස්සෙන් මැරෙනවලු. හැම අවුරුද්දකටම 55.3ක් මිලියන 55.3ක් වෙඩි කනවා කියලා මේ කතාවට අනු. ඒ කියන්නේ මැරෙනවා. මිලියන 55.3. හැබැයි ඔබ නම් ඉන්නවා. ඇයි ඔබ හිතන් ඉන්නවනේ ඉන්නවා කියලා. එතන මේගොල්ලෝ හිතන් හිටියේ මැරෙනවා මං දැන් මැරෙනවා. එහෙම හිතන් හිටපයිද මේ මැරලා තියෙන්නේ? නෑ, ඔබේ බෝට්ටුවේම තමයි හිටියේ. තට්ටු පහේ ගේ ගහගෙන අන්තිම උරු කැටේ තියෙනකොට මැරෙලා වෙන්නේ බහලෙන් බිමට. මේක තමයි යථාර්ථය. හැබැයි ඕන්නම් තව මුලාව ඉඳගෙන ගහන්න පුළුවන් තව තට්ටු පහ. අම්මත් කියනවනේ ගහන්න කියලා ගහමු ඉතින්. ඕක තමයි යථාර්ථය. මේ තියෙන්නේ. ඊළඟට 151,600ක් එක දවසකට මැරෙනවා. 6,316ක් එක පැයකට මැරෙනවා. මේ ලෝකේ population එක 6,316ක්. හැබැයි ඔබට හොඳටම විශ්වාසයි නේද ඔය හැමෝම මැරෙනවා කිය හිටපයි කියලා? ඔව් වගේ ඉන්නවා කියපයි නෙමෙයි කියලා. ඔබ හිතලා බලන්න. දෙදෙනෙ මැරෙනවා කියන එක ගානක් නැහැ. ඒ තරම් මේ ඉනාව කාලා තියෙන්නේ. ඒ තරම් ඉනාව කාලා තියෙන්නේ. ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මේ නැද්ද අවුරුදු 10කට ගන්න කියලා? ආණ්ඩුවෙන් ටැක්ස් ගන්නකොට එහෙම කැමතිද? නෑ. හැබැයි ඔක ආණ්ඩුවට අයිති වෙනවට ඈ පෙරේත වෙලා රකින්නේ. දාපු ෆික්ස් ඩිපොසිට්. මේක මහා මායාව. අද්දුට ප්‍රත්‍යක්ෂ දේවල් මම මේ කියන්නේ. එහෙම පෙරේතය මම ඇසුරු කරලා තියෙනවා. ක්‍රම වේද අහන්න එපා. උන් විඳින දුක හොඳටම දන්නවා. උන්ට දැන් රිවර්ස් ගන්න බෑ. ආපහු මේ රිවයින් කරන්න පුළුවන්ද මේක? ආපහු ගන්න පුළුවන්ද මෙහාට? පරම්පරා තුනක් දුක් විඳින පෙරේතයෝ ඉන්නවා. උන්ව නිදහස් කරන්න බෑ. සමහර අයගේ ඇඟට ආවේශ වෙලා ඇවිල්ලා දුක කියනවා. නිදහස් කරන්න බෑ. තාම පින් ගන්න පුළුවන් තැන දක්වා ඇවිදilla නෑ. ඒක නිකන් පෙරේතයෝ ගැන මං කියන්නේ. බලල්ලු ගැන මොන කතාවද? බලල්ලු බල්ලෝ උන් ගැන කතා කරන්නවත් විදිහක් නැහැ නේ. ඉතින් ඔය ගහපු තට්ටුවේ තරම තමයි. අපේ හාමුදුරු කෙනෙක් සමාධියට දැකපු දෙයක් තියෙනවා. ඒ තමයි මහා සල්ලිකාර ගෙදරක මිනිහා මැරිලා ගෑණියෙක් කෙනාට මේ අධික සෙම යන ලෙඩක් හැදිලා. සෙම කාරලා ගහනවා පඩික්කමට. ටික වෙලාවක් යනකොට පඩික්ක මේ සෙම නැහැ. ඔන්න ජීවිත කාලෙම කලේ මේ දෙන්නත් එක්ක ඉඳලා තට්ටු පහක ඉඳලා ලොකු ගයක් ගහපේ. මහා ගජ රාමින ජීවත් වෙන්න කියලා හිතාගෙන. මහා කාලයක් ගියේ නැහැ කමලා. මහා එක අමල ගමන් මොකද උනේ? අර ගෙට ආසාවෙන් මැරිලා ගියේ දැන් ගෙදරම මල පෙරේතලා ඉපදුනා. දැන් ඉතින් කන්නේ මොනවද? උරුමේ දේපෑ කන්නේ. ඔබ වත් කනෝ වගේ තමයි ඒකට ඒක තමයි උරු. දැන් ඔබගේ ළමයි වත් කන්න කැමති නැහැනේ මෙහි ඉන්න ළමයි. තවත් ඉතින් කන්න වෙනව නේද උන්ට? පෙරේතියා සූචි කනවා වගේ තමයි උන් බත් කන්නේ. ඕද නැද්ද? අම්මා බලගෙන හිඳ කන්නව කියන හිඳ කනවා. මේ පෙරේතියා සූචි ගන්නෙත් ওই විදිහට තමයි. බඩකින් ඉඳලා බැරිම තැන පොඩ්ඩක් කනවා. අර කාරල ගහන එක සෙම පිටක්වත් නැහැලු. ඔක්කොම. හයි. මාත්‍යා කනවා. ඉතින් පින්වතුනි මේ මේ මේ සුරංගනා කතා බුදුහාඳුරන් කාලේ වෙච්චා නැත්නම් ඕක කියලා අයින් කරන්න පුළුවන් ඒවා නෙමෙයි. මේක තමයි ලෝක යථාර්ථය. ඉතින් මේ ලෝක යථාර්ථයට මූණ දෙන්න ඔබ අකමැති වෙයි. ඔබ තමයි මාත් එක්කත් තරහ වෙන්න පුළුවන්. මොනවද මේ කියන්නේ? අපි හොඳ හොඳ ලස්සන ජීවිතය අරගෙන ආවා. අපිව කෑවා. ඈ එහෙමත් හිතෙන්න පුළුවන්. ලස්සන ජීවිතය අරන් ආවා. අපි ඉනාව කාලේ ඉඳදී කොච්චර ආසාවෙන් හිටියද දැන් ඉනාවේතෙන් නිදහස් කළා. දැන් ඉතින් දුක හරි දුකයි. අර පිස්සන් කොටුවේ පිස්සන් හොඳ කළා. පිස්සු ඇවිල්ලා බයිනවා කියන දොස්තරලට. මොනවා දොස්තර මහත්තයෝ කලේ මම මෙච්චර කාල සක්විති රජ වෙලා හිටියේ දැන් ඔබ මාව සාමාන්‍ය මිනිහෙක් කළානේ කියලා පිස්සු හොඳ කළා. නේද? ඔන්න ඔය තැන තමයි තියෙන්නේ. මේ ඉනාව කාලා මේකේ තියෙන දහජරාව උලාකකා උලාකකා උලාකකා ඉන්නවා පුළුවන්. දැන් මේකට බේත් දාපු ගමන් මොකද වෙන්නේ? ඇත්ත ඇත්ත සැටියෙන් පේන්න ගන්නවා. දැන් ඉතින් ඉන්න බෑ ඊට පස්සේ. ඉන්න බැරි නිසා තමයි පින්වදිනේ කෝච්චිය නවත්තලා තියෙන්නේ ස්ටේෂන් එක. තියෙන්නේ මොකද්ද? ඇයිල නගින්න විතරයි. නැග පරක්කුවට එහි. එදිනින් යාර නිවන් දැකලා මිසක් මේ ගමන නතර වෙන්නේ නැහැ. ඒ උත්තම පිරිස ඒ මොහොතේම හැම මොහොතක්ම උත්සාහ කරන්නේ නිවන් දැකීම. ඉතින් ඔබටත් පුළුවන් පින්වදිනේ ඒ අපි මේ මහත්තුරුන්ගේ වචන වලින් කියනවා නම් කලන වැටේ අවසාන පුරුක වෙන්නේ නැතුව මේ කටයුත්ත කරගන්න. ස්වාමි පුරුෂවරු, භාර්යාවරු මේ සීල දෙනාට. මේ තරුණ පිරිසක් එකතු වෙලා යන ගමන. වැඩිහිටි පිරිසුත් ඉන්නවා නැතුව නෙමෙයි. නමුත් බොහෝ තරුණ පිරිසක් එකතු වෙලා යන ගමන. ඉතින් ඔබට පුළුවන් ඇවිදින්න මේ කටයුත්ත කරගන්න. ඔබ නිවන් දැකලා සසර ගමන ඉවරයි. සීල දුක් ඉවරයි. එතනට ඉතින් මේක කරගන්න. මට කරන්න පුළුවන් අවවාද කරන එක විතරයි. මේ අවවාද සමාහයට ඔබට බර වැඩි වෙන්න පුළුවන්. ඒකයි මම කිව්වේ මේ දේශනා කරන්නේ නෙක්කම් මේ උදෙසා ඔබ සතර ගමනින් නිදහස් කරගන්න. ඔබ මේ දුක් ඉන්නේ නිදහස් කරගන්න. ඔබගේ ඇස් දෙකට බේත් දානකොට ටික රිදෙයි ඉතින් ගණන් ගන්න එපා. රිදෙනවා කියලා ආයි නම් ඕක ගාවට යන්නේ නැහැ, දොස්තර ගාවට යන්නේ නැහැ. ඕක මට රිදෙනවා කියලා හිතාගත්තොත්. හැබැයි සමහර දොස්තරලා නම් ඉන්නවා. ඇස්වල නිකන් මොනවද? මී පැණි ගන්න. හැබැයි මී පැණි ගෑවට ඇස් ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. දාන්න මොونی. ඒ තරමට අඳ වෙලා නේ ඉන්නේ. මී පැණි ගෑවට හරියන්නේ නැහැ. දිව්‍ය ලෝකියන් දිව්‍ය ලෝකේ ඉන්නවා බණ කියන අය එන්න යන්න අර පූජාව කරන්න මේ පූජාව කරන්න යන් දිව්‍ය ලෝකේ එහෙ ඉන්නවා බණ කියන අය. එහෙම මතයක් ගොඩනගාගෙන යන පිරිසුත් ඉන්නේ. දාස් ගණන් අමාරු වෙලා. මතේටත් ගැළපෙන හින්දා ඉතින් පොලිමේ එතන. ඇයි? දිව්‍ය ලෝකේ. හින්දා දිව්‍ය ලෝකෙ තමන් වසඟේ පවත්තන මිනිස්සු ඉන්න තැනක් තමයි මොකද්ද? පෘථුවිය කියලා කියන්නේ. දිව්‍ය ලෝකෙ තමන් වසඟේ පවත්තන. මම මැරිලා දිව්‍ය ලෝකෙ. ඒ තරම් මුලා වෙලා ඉන්නේ. දැන් ඔබට හිතෙනවද කොච්චර මුලාද කියලා? ඔබ පුළුවන් නම් නිදහස් වෙන්න උත්සාහ කරන්න. ඒකට අවශ්‍ය ගුරුහරුකම් සියල්ල දෙනවා. අපි විතරක් නෙමෙයි පිංගෙතන ඉදිරියේදී මාර්ගඵලලාභින් බොහෝ පිරිසොදනේ බිහි වෙලා ඒ යන හැම කෙනාටම උදව් කරනවා ඒ හැමෝම. එතන තියෙන බීජ වපුරනවා මිසක් පිට තියෙන බීජ හොයන්න යන්නේ නැහැ. එතන ඉන්න ගොවියෝ. ඒකයි තියෙන වාසිය. පිට තියෙන බීජ හොයන්නේ එතන තියෙන බීජ ඔක්කොම පැලුණාට පස්සේ. ඔන්න පිට පිට ගිහිල්ලා බීජ මේ ඔය තියෙන කුඹුරු වපුරන්න උත්සාහ කරයි. ඒක නිසා එතන පිහිවෙන මාර්ගඵලලාභින් එතන ඉන්න පිරිසට උදව් කරලා පුළුවන් තරම් මේ කටයුත්ත කරගන්න උදව් කරනවා. මම ඔබට කියවනේ දිව්‍ය ලෝකේ තියෙන අසිරියත් ආයෙත් ඔය කතා කරන් දෙයක් නැහැ නේ. ඔබ කෙල්ලෙක් දැක්කට පස්සේ ඔබට ඉන්න බෑ වගේ තමයි දිව්‍ය ලෝකෙත්. ඔක ආයෙ අහන්න දෙයක් නැහැ හේ. ලස්සන දිව්‍යාංගනාවක් ආපු ගමන් කාලේ ඉන්න බෑ ඊට පස්සේ. රණ්ඩු වෙනවා දෙවිවරු. හැබැයි දෙවිවරු ගැන මවලා තියෙන වෙන රූපයක් නේ. නේද? දේවරු ගැන මවලා තියෙන මොකද්ද? විසුණු දෙයියෝ, හතරම දෙයියෝ කියලා මවලා තියෙන වෙන වෙන වැඩ පිළිවෙල. එහෙම ඒවා නෙමෙයි. ඔය ඔක්කොම කාමයට අධිපති පිරිස්. කාමයේ යන හිතාගෙන ඉන්නේ. කාමයේ කාමයෙන් තමයි ඉන්නේ. ඔතන ඉන්නවා පිංගුතුනේ කිද්ඩෝපදේශික කියලා දේවරු. කිද්ඩෝපදේශික කියලා කියන්නේ ක්‍රීඩාවක් කර කර තමයි ඉන්නේ හැමතිස්සෙම. ක්‍රීඩාවක් කර කර ඉන්නවා ඉන්නවා ඉන්නවා අන්තිමට කන්න අමතක වෙනවා. ළමයි ඉන්නේ ගේම් ගහන ළමයි. දන්නවා නේද? ගේම් ගහන ළමයි ඉන්නවා, ගේම් ගගහ ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා අන්තිමට උඩ කන්නත් අමතක වෙනවා. අපි දුම ළමයෙක් ඉන්නවා දෙකට බේද දීුවේ නැත්තම් ඌ මැරෙනවා. ඌ 10ට ගේම් ගහන්න ඉඳ ගන්නවා, මේ ගේම් ගහගෙන ගහගෙන ගහගෙන යනවා දෙක ෆයින්න මැරෙනවා. මේ හිටියා මේ ඊළඟ තප්පරේ මැරිලා. එහෙම දෙවිවරු ඉන්නවා. සෙල්ලම් කර කර ඉන්නවා. මොනවා හරි ක්‍රීඩාවක් කර කර ඇති. රාත්‍රී ක්‍රීඩා හෝ මොනවා හරි ක්‍රීඩා. කර කර ඉන්නවා එකපාරට මොකද වෙන්නේ? දිව්‍ය ඕජාව ගන්න අමතක වෙනවා. ඒකිවේ ආහාරයක් තියෙනවන දෙවිවරුන්ට ඒ ආහාරය ගන්න අමතක වෙලා කය තියා ගන්න බැරුව චුත වෙනවා. ඉතින් ක්‍රීඩාවක් කර කර ඉඳලා චුත වෙන එකේ කොහෙයිද? බ්‍රහ්ම ලෝකේ. මෙයා මේ දිව්‍ය ලෝකේ රමණය කළ යුතු තැනක් නෙමෙයි. හැබැයි මේකයි. දිව්‍ය ලෝකේ තියෙන එකම වාසියක් තියෙනවා. ඒ වාසිය තමයි දැන් මෙහෙ ගෙවල් හදන්න ඕනේ නේ ඉන්න. එහෙම ඇවෙනවා. තමයි යනකොට යන්න කලින් දිව්‍ය විමානයක් තමන් වෙනුවෙන් තියෙනවා. කරපු පිනකට අනුව පැහැදිලා. දැසි දස්ස දැන් මෙහෙ ඔබට සේවකයේ තියාගන්න ඔබ ඊට වඩා රස්සාවක් කරන්න එපා. ඊට වඩා මහන්සිලා රස්සාවක් කරන්න ඕනේ. ගෙදරට සේවකයෙක් ගන්න. හැබැයි එහෙ එහෙම ඕනේ නැහැ සේවක සේවිකාවු ඉන්නවා. ලයිට් බිල් වතුර බිල් ගෙවන්න මෙහෙ වැඩ කරන්න ඕනේ නේ. එහෙ එහෙම ඕනේ නැහැ ආලෝකයේ තමන්ගේම මිහිත්තන ආලෝකයේ එහෙම තියෙනවා. නාන්න පොකුණු වැව් පොකුණු ඒ ඔක්කොම හැදිලා තියෙනවා. ඔන්න ඔය ටික නම් තියෙනවා. මෙහෙට වඩා එකම හොඳේ ඔන්න ඔච්චරයි. ඕවද පිංගුතුනි බලන්න දිනේ. ගෑණියෙක් දැක්කහම ඉන්න බෑ වෙව්ලනවා. ඕවනේ බලන්න ඕනේ. ඔව්ද නැද්ද? යථාර්ථය බලන්න. පිරිමියෙක් දැක්කහම ඉන්න බෑ වෙව්ලනවා. තව කෙනෙක් තමන්ට වඩා ලස්සන එකෙක් දැක්කම නේ මට මට වඩා ලස්සනයිනේ කියලා දස් මිටි කනවා. ඒව එහෙ තියෙනවා. එහෙනම් දැන් මේ නසන්න ඕනේ දේවල් ඔක්කොම එහෙ තියෙනවා. එහෙනම් කොහේ එහෙ යන්නේ? නේද? මේ නසන්න මේ තමන්ට කරදරකාරී දේවල් ඔක්කොම එතන තියෙනවා. ඉතින් එතනට යන්න හදනවා. ඔය බණ කියන්න ඕනේ කාටද? මෙහි ඉන්නේ හෝම්ලස්. නේද? එහෙම නේද? හෝම්ලස්. කෙවල් නැති මිනිස්සු මෙහි ඉන්නේ. ආන්න උන්ට ගිහිල්ලා කියන්න ඕනේ මොකක්ද? දිව්‍ය ලෝකේ කියලා එකක් තියෙනවා. පින් කරහල්ලා යන්නේ එහෙ. මොකටද? උඹලට ගෙවල් නැහනේ. එහෙ ගෙවල් පහළ වෙනවා උඹලට. සාස්ත්‍රුන් වහන්සේගේ දහමෙන් නම් ඕවා නෙමෙයි තිබුණේ. සාස්ත්‍රුන් වහන්සේගේ දහමෙන් රාගයෙන් කරදරයි නේද? එහෙනම් රාගේ නසුපක්. ద్వේෂයෙන් කරදරයි නේද? ద్వේෂේ නසුපක්. මෝහයෙන් කරදරයි නේද? මෝහේ නසුපක්. අන්න රහතන් වහන්සේ බිහි වුණා. උන්වහන්සේට කිසිම කරදරයක් නැහැ. කිසිම දෙයක්. සාස්ත්‍රුන් වහන්සේ කියනවා මාගේ පුත්‍රයා රහතන් වහන්සේ හරියට කවුරු වගේද? රජ්ජුරුවන්ගේ අජානීය අශ්වයා වගේ. යුද්ධයට පුහුණු කරපු රජ්ජුරුවන්ගේ මංගල අශ්වයා. ශබ්ද හමුවේ සැලෙනවද? රූප හමුවේ සැලෙනවද? යුද්ධයට පුහුණු කරපු අශ්වයා රූපයක් හමුවේ සැලුණොත් එහේ මූ දුවනෝනේ කඩාගෙන. සැලෙන්නේ නැහැ. ගන්ධ හමුවේ සැලෙන්නේ නැහැ. රස හමුවේ සැලෙන්නේ නැහැ. ස්පර්ශ හමුවේ සැලෙන්නේ නැහැ. ආන් ඒ වගේ තමයි මාගේ පුත්‍රයා. රහතන් වහන්සේ. ඔබ රූප හමුවේ සැලෙනවද නැද්ද? සැලෙනවා. ශබ්ද හමුවේ සැලෙනවද නැද්ද? සැලෙනවා. ගන්ධ හමුවේ සැලෙනවද නැද්ද? සැලෙනවා. රස හමුවේ සැලෙනවද නැද්ද? සැලෙනවා. ස්පර්ශ හමුවේ සැලෙනවද නැද්ද? සැලෙනවා. එහෙනම් ඔබ සාස්ත්‍රුන් වහන්සේගේ පුත්‍රයා තියා කීට්ටුවකටවත් ආපුවා නෑ. එහෙනම් වහවහ පුත්‍රත්වය ගන්න. එහෙනම් පිංගුදුනේ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා දැන් ගන්න දෙයක් තියෙනවද? එහෙනම් බොරු බණ නේද ඔය කියන්නේ? දිව්‍ය ලෝක වලට අපහාස කරනව නෙමෙයි. දිව්‍ය ලෝකේ යන්න එපා කියනවත් නෙමෙයි. මාර්ගය වඩන්න කියලා බැරි වුණොත් දිව්‍ය ලෝකෙයි. ඊට පස්සේ මොකද කරන් තියෙන්නේ? එතනට ගිහිල්ලා උපාදාන කරගත්තේ ධර්මයෙන්. එහෙනම් එතනට ගිහිල්ලා දැන් මොකද කරන්නේ? ධර්මයේ හොය හොය යනවා. අර ඒ කට්ටිය සෙල්ලම් කරනවා. ඈ සෙල්ලම් කරන්නේ මං ආයේ. මං ධර්මයේ හොයන්න බැරි වෙලා මෙතනට ආවේ. ධර්මයේ හොයාගෙන යනවා කවුරු කෙනෙක් දන්නවද කියලා දහන්නේ. බ්‍රාහ්මේක හරි උඩින් ඇවිල්ලා ධර්මයේ දේශනා කරනවා නම් එතනට වෙලා ඉඳගෙන තමන්ගේ කටයුත්ත කරගන්න. ඒකනේ මේ ලන්ඩන් වලට ඇවිල්ලා ඔය බණහන් ඇවිල්ලා ඉන්නේ අද. ලෝකේ සාරම රට මොකද්ද? එංගලන්තය නැත්නම් ඇමරිකාව නැත්නම් ඕස්ට්‍රේලියාව ඔහොමනේ දිහින්. ඒ සාරම රටේ සාරියම හොයන්න ඇවිල්ලා දැන් මේ ඇවිල්ලා මේ අනිච්ච දුක්ඛ නැත් බණහන්. පෙර කරපු වීරය තමයි ඔය. ඒවැ ප්‍රතිඵලයක් තමයි අද මේ මේ සද්ධර්මයේ ඔබට ඇහෙන්නේ. මේ ඔක්කොම දාලා අපි යන්නේ පිංගද? ඔබට වගේම අපිටත් තියෙනවා. මේ යන කවුරුත් මේ රටේ මේ අසයිලම් ගහලා ඉන්නවත් නැත්තම් තමනවාද මේ ආණ්ඩුවෙන් කාලා ඉන්නවත් පිරිස් නෙමෙයි. ඊවල් දොරවල් එහෙම තියෙන පිරිස්. ඒ දේවල් විකුණලා බුද්ධ ශාසනයෙන් දීලා. ඒ ධනයෙන් තමයි මේ දේවල් ගොඩ නැගෙන්නේ වැඩි හරි. එහෙම තමයි මේ පිරිස් යන්නේ. බැංකුවල ඉහළ නිලධාරි ආදිවාසීන් ඉන්න පිරිස්. වෛද්‍ය ශාස්ත්‍රවල ඉන්න පිරිස්. ඒකයි. දිව්‍ය ලෝකේ ගියා නම් මේට වඩා පොඩ්ඩක් එහාට හම් වෙයි. පොඩ්ඩක් අරන් මදි. ගොඩක් ගන්න ඕන ඉඳන් තමයි මේ පොඩි සැපේ අතහැරලා දාලා ලොකු සැපේ පස්සේ යන්නේ. ඒ ලොකු සැපේ තමයි තුන් සිවුරයි පාත්‍රයි. ඒක නිසා අපිමදනේ වීරයවද. මම ඔබට ඉන්නවා. ඔබ යම් අදිස්ථානයක් දවසක ගත්තා නම් එදාපට මාහෙවත් අනිකුත් ආර්ය පිරිස් ඔබ වෙනුවෙන් ඉන්නවා ඔබට ඒ කටයුතු කළ දෙ ඔබට උදව් කරන්න මේ ගමන යන්න. ඒක නිසා එක බින්දු මාත්‍රයක්වත් බය වෙන්න දෙයක් නැහැ. අපි හැමෝම දිනනවා. මග මලත් ප්‍රශ්නයක් නැහැ. ඒත් දිනලා තමයි මැරෙන්නේ. මේක ඇතුළේ ඉඳගෙන පෙරේතය වෙන්නේ මේ වෙනවා වගේ නෙමෙයි. එතනට ගියොත් සතර අපායක උප්පත්තියක් වෙන්නේ නැම තමයි. මොකද එතනට යන්න විශේෂයෙන් මේ වගේ රටක මෙච්චර අල්ලගෙන ඉන්න පිරිසක් අතාරිනවා කියලා කියන්නේ මාර්ගඵල නැතුව අතාරින්න බෑ. ඒක තමයි ඇත්ත. ඒ කියන්නේ මේ ධර්මයේ මනාකොට අවබෝධ නොවි මෙච්චර දෙයක් මෙච්චර පුහු මානයක් ඔළුවේ තියන් හිටපු දේවල් අතාරින්න බෑ. යම් කෙනෙක් අතෑරලා තියෙනවනම් ඒක නා මාර්ගඵලලාභියෙක් වෙන්න ඕනේ. වෙන්න ඕනේ. මම කියන්නේ මාර්ගඵලලාභියෙක් කියලා. මම සාස්ත්‍රුන් වහන්සේ නෙමෙයිනේ. ආසියානු සේඥානේ මට නෑ. ඒක නිසා අපි හිතන දහම් අහන්න වෙන මොකුත් එපා. අතරින්නේම අමාරුයි දහම් අහන්න. පුළුවන් තරම් දහම් අහන්න. මේක හරියට තුවාලයක් වගේ. මතකද ඔබට ලොකු තුවාලයක් හැදුණා. ඔය තුවාලේ හැදුනහම අලුත් තුවාලෙට බේත් දැම්මහම ඔය තුවාලෙට අර ගෝස් කෑල්ල ඇලෙනවා. ඒ ගෝස් කෑල්ල චරස් කෑල්ල ඇදලා දැම්මොත් මොකද වෙන්නේ? ආයි තුවාලේ. තුවාලේ හොඳ වෙන්නේ නැහැ. හැමදාම ඇද ඇද බේත් දාන්න තමයි වෙන්නේ. ඒක නිසා තමයි පින්වසුනි මෙතන ඉන්න ඔය අතෑරල යන කාටවත් මම අතාරින්න කිව්වේ නැහැ. මං එදා ඉඳලම කිව්ව දේ තමයි ධර්මයේ ශ්‍රවණය කරන්න අත ඇරෙන්න අරින්න. ධර්මයේ තමයි පින්වතුනි අර සේලයින් වතුර. මතකද ඒ තුවාලේ ගෝස් කෑල්ල ගලවන්න සේලයින් වතුර දානවා. දාලා පොංගෝල තමයි හිමීට මේ තුවාලෙන් ඒක හදලා ගන්නෙ. අන්න එතකොට ලේන්නේ නැහැ තුවාලේ පෑරෙන්නේ නැහැ. කිසිම ගාණක් නැතුව ඇදලා එළියට දානවා. ඒ සේලයින් වතුර තමයි ධර්මය. ඒකයි කිව්වේ ධර්මයේ හොඳට ශ්‍රවණය කරන්න. ඔය අත අරගන්න බැරි අමාරුකම් තියෙන හැම කෙනාටම ධර්මයේ ශ්‍රවණය කරන්න අගේට අතහැරි. ඔය ඉනා බන්ධනේ කැඩුනනම් සියලු දේ යහපත් එතනින් එහාට. එහෙනම් අදට හමාර කරමු. ඒකටත් පොඩි උත්තරයක් දෙන්නම් මම. අර දරුවන්ගේ ප්‍රශ්නේදී දෙමාපියන්ගෙන් අවසර නැතුව අපිට දරුවෙක්ව පැවිදි කරගන්න බෑ. අපිට හේවත් ඒ භික්ෂුන් වහන්සේලාට ඒ සඳහා අවසර දෙන්න බෑ. මේගොඩනේ හොඳට මතක තියාගන්න අපි එහෙම කාවත් පැවිදි කරොන්නේ නෑ. පැවිදි කරවන්න නම් උපසම්පදාවෙන් දසවස් පිරිච්ච උත්තමයෙක්ගෙන් ඒ පැවිද්ද ගන්න ඕනේ. ලෝක සම්මත සංඝ නීතිය සාස්ත්‍රුන් වහන්සේගේ විනය නීති එකක්වත් උල්ලංඝනය කරන්නේ නැහැ අපි. ඒකයි කියන්නේ මේ තව මේ නිකායක් හදන්නේ ම හදනවා නෙමෙයි. ඒ නිකායවල වල ප්‍රශ්නයක් මෙතන නැහැ. අනිත් එක මට මතකයි තව ප්‍රශ්නයක් අහලා ඉවල තිබුණා. ලංකාවේ තියෙන එක එක නිකායන්ගේ කුල ගෝත්‍ර අනුව පැවිදි කිරීම සිද්ධ කරනවා. ඒක බාධාවත්ද කියලා. හැබැයි සම්බුද්ධ නීතියට අනුව නම් එහෙම ඒවා නැහැ. ඒක නිසා ඔබ මොන කුල ගෝත්‍රයෙන් ආවත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඔබගේ කුල ගෝත්‍ර එහෙම විමසන්නේ නැහැ. එහෙම විමසන කවුරු හරි ඉන්නවනම් එහෙම හාමුදුරු කෙනෙක්ගෙන් අපි පැවිද්ද බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ওই එක නිකායකටවත් අයිති වෙන්නෙත් නැහැ. ඔය තියෙන එක එක නිකායව. හැබැයි අපි අයිති වෙනවා දීග නිකායට. අන්න ඒ නිකායට අපි අයිති. නේද? ඈ? දීගනිකාය මජ්ක්‍ධිමනිකාය ආදී වශයෙන් ඒ නිකායවල වලට නම් අයිති මොකද එතනින් තමයි අපිට මේ දහම් සාරය අරගෙන නිවන් දකින්න තියෙන්නේ. ඒක නිසා ඔය එකනිකායකටවත් අපි අයිති නැහැ. අපි මේ උත්තමයන් වහන්සේ නමකකින් ඉල්ලනවා පැවිද්ද. ඒ උත්තමයන්ගෙන් ඒ පැවිද්ද හම්බුනේ නැත්නම් තව උත්තමයෙක්ගෙන් ඉල්ලනවා. ඔය විදිහට කායෙන් හරි ඉල්ලලා කොහේ හරි ඉන්න හාමුදුරු නමක් අපිට පැවිද්ද දෙයිනේ. එතරම් අපිට අවශ්‍ය. එදිනෙන් එහාට උපසම්පදා වෙනවද නැද්ද ඔය එකක්වත් අපිට ප්‍රශ්නයක් නැහැ. සීලෙන් උපසම්පදා වෙලා සමාධියෙන් උපසම්පදා වෙලා ප්‍රඥාවෙන් උපසම්පදා වෙලා මහා රහත් ත්‍ත්වේ ලබා ගන්න එච්චර තමයි ඕනේ. උපසම්පදා වෙලා මට උපසම්පදායෙන් වස් 10යි උඹට කීයද 3යිද එහෙනම් වැඳහම් මට. එහෙම ඒව නැහැ. උස්මිටිකම් මෙතන නෑ පින්වතුනි ඒකයි කිව්වේ. ඉතින් අර අනිත් කාරණාව දැන් මේ ප්‍රශ්න වලින් ඔබට තේරෙන්න ඇති පින්වතුනි මේ සම්බුද්ධ ශාසනය කාලා දාපු හින්දා දැන් මේ පැවිදි වෙන්න අදහස් කරගෙන ඉන්න පිරිස් වලට හරි බාධායි. සමහර බිරින්දෑවරු පැවිදි වෙන්න බොහොම කැමැත්තෙන් ඉන්නවා. සමහර ස්වාමි පුරුෂය කැමති නැතුව ඇති. ඒ වගේම සමහර ස්වාමි පුරුෂවරු පැවිදි වෙන්න බොහොම කැමැත්තෙන් ඉන්නවා. බිරිඳ කැමති නැතුව ඇති. ඉතින් ඒක නිසා තමයි ඔහොම ප්‍රශ්න අහලා ඉවන්නේ. බිරිඳගේ හෝ ස්වාමි පුරුෂයාගේ කැමැත්ත තියෙන්නම ඕනේද බඳින්න කියලා. බුද්ධ නීතියට අනුව. ඒකට නම් මට තව කල් ඕනේ. බුද්ධ නීතියෙන් දෙමාපියන්ගෙන් නම් අවසර තියෙන්න ඕනේ කියලා නීතියත් උන්වහන්සේ දාලා තියෙනවා. හැබැයි මට තාම හම්බුනේ නැහැ. විවාහක බිරිඳගෙන් හෝ ස්වාමි පුරුෂයාගෙන් අවසර අරන් ඉන්න ඕනේ කියලා එකක්. හැබැයි මම ඒකයි කිය තව කල් ඕනේ කියලා මම තව විනය පිටකය පරිශීලනය කරලා බලන්න ඕනේ එහෙම එකක් කොහෙම හරි තියෙනවද කියලා. හැබැයි එහෙම එකක් නොතිබුණත් තමන් එක්ක එකට ඉදින් මෙච්චර කල් ජීවත් වෙච්ච ස්වාමි පුරුෂයා හෝ බිරිඳ දඩෝස් ගාලා එහෙම කරන්නේ නැතුව ඇවිටිලි කළා ආයාචනා කළා විවිධාකාරයේ දේවල් තියෙන තේමීය කුමාරයා මතකයි. හරි දැන් මෙහෙම හිතන්නකෝ. ඔය අවුරු මේ මේවා ඉතින් සුදුසුත් නැහැ. නමුත් හිතන්නකෝ. ඔය අවුරුදු 16 1000 කොල්ල කෙල්ලෝ. කෙල්ලෙක් ඉන්නවා කොල්ලෙක් එක්ක යාළු වෙලා. හරිද? ඒ කොල්ල අඩු කුලේ එකේ. දැන් අම්මලට ආරංචි වෙනවා. උඹ ඕක නවත්තන්න ඕනේ. ඔක අඩු කුලේ උන් ඕකුන් අපේ ගෙදර ඇවිල්ලා බිම ඉඳගත්තේ ආදිවාසීන් දේවල් කියලා. කෙල්ල කියනවා නෑ. මම මැරිනවා. මම බඳින්න ආවේ වෙන කාව හරි. මට එයාව බඳින්න දුන්න නැත්තා. ඔහොම කියලා සමහර ළමයි ඉන්නව නේද? අතාරින් ඉන්නව නේද? කොහොම කළා? කොහොම හරි කළා ඉවරේ නා කතාවද බඳින්න. ඉතින් ඕකම කරන්නකො මේකට. ඉවරේ නෙවැදේ. නේද? අවසරේ නෙවෝනි. කැමැත්ත දකමැත්තද කියන එක නෙමෙයි නෙවෝනි. අවසරේ. හා ඵලයක්. වැන්ද දෙව්වා. නේද? නේද? අන්තිමට තාත්තට කේන්ති ගිහිල්ලා හරි. එහෙනම් තෝ ඵලයන් කියලා කිව්වා නම් ඒ ඇති. අවසර දුන්න. ඉතින් ඒ අර දරුවන්. පින්වදින මේ මහා සාරයක් උදා කරගන්න ඉතින් දුක් විඳින හැටි. කමක් නැහැ. ඒවත් හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. හේතු කොහොම හරි සකස් කරන්නේ. ඒකයි මම ඔබට කියන්නේ පින්වදින පුළුවන් තරම් ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ වඩන්. ඒ ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ වඩන්න ඒ දරුවන්ට එහෙම තියෙන බන්ධන ගැලවිලා යයි. ස්වාමි පුරුෂ ඔය ස්වාමි පුරුෂය ඉන්නව නම් බිරිඳකින් අවසර ගන්න බැරුව බිරිඳෑවරු ඉන්නව නම් ස්වාමි පුරුෂයාගෙන් අවසර ගන්න බැරුව ආන් ඒ අයට එහෙම පින්වදිනේ පුළුවන් තරම් මේ ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ සීලු දෙනා එකතු වෙලා වඩන්න. ඒ ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ වඩනකොට පින්වදිනේ ඒ අයගේ පුණ්‍ය ශක්තිය පහළ වෙලා අර බන්ධන විඳිලෙයි. දැන් තවන්ගේ ස්වාමි පුරුෂයාට කොහොම හරි තේරුම් කරලා දෙන්න. නැත්තම් අනිත් එක පින්වදිනේ පස්සට කරදර වෙන්නත් පුළුවන්. ඔබ බලෙන් ඇවිදලා පැවිදිලා ඉන්නකොට ස්වාමි පුරුෂයා ඇවිදilla. ඕතන මහා කාල ගෝට්ටියක් කළා. ඈ ඔබටත් කරදර කළා අනිත් භික්ෂුන් වහන්සේලාටත් කරදර කළා. ඒ මිනිස්සයා අර ඔසුපත් නරකයක යන්නේ ඉන්න එක අභිති භනරක ආදීටත් ගිහිල්ලා. ඊළඟට පොලිසියිනුත් ඇවිදilla ඌ වැර හූඩු කළා. ඉතින් මහා කරදරයක්. ඉතින් ඔය තත්ත්වරපත් කරන්න අවශ්‍ය නැහැනේ කාව. ඒක නිසා පොඩ්ඩක් මේ දේවල් තේරුම් කරලා දීලා උත්සාහ කරන්න. නැවත උත්සාහ කරන්න. නොකා නොබී ඉන්න. ඔය තියෙන්නේ ක්‍රමවේද? අහිංසක ක්‍රමවේද තියෙන්නේ. නේද? ඔබ පොඩි කාලේ තාත්තා පෑනක් අරන් දෙන්නේ නැහැ කිව්වහම මම බත් කන්නේ. පෑන අරන් දෙනකම් බත් කන්නේ. මේ පොඩ්ඩක් ඉන්නකොට වෙලාව පහු වෙලා පෑයක් විතර යනකොට අම්මා කියනවා මොකද්ද? "ඔන්නේ පෑන අරන් දෙන්නනේ මේ කොල්ලා බඩගින්න යන්නේ." කියනකොට තාත්තා ගෙයට ගිහිල්ලා අර අච්චර දරුදන විනියා ගෙයට පෑනක් අරන් එන්න ගිහිල්ලා ආ එන දැන් කන්න කියලා. ඉතින් ඕවා ඉතින් ඕ වගේ ක්‍රියාකාරීත්වයන් පොඩි කාලේ ඉඳලා පුරුදුයි. ඔය වගේ මොකක් හරි එකක් කරලා ඉතින් මේකට අවසරය ගන්න. සිංහදෙනි අපිට ඒ අවසරය අරන් දෙන්න බෑ. ඉතින් ඔබ ඒක ඔබ දන්නවනේ. මට පුළුවන් ද ඔබගේ ස්වාමි පුරුෂයාට කතා කරලා කියන්න ඔබගේ විරිඳ පැවිද්දට දෙන්න කියලා. ඉතින් ඒකයි මං කියන්නේ. මේක මට කරන්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් ඔබගේ ඉල්ලීම ගැන අපිට සානුකම්පිතයි. ඔබ වෙනුවෙන් අපි ආර්ය මෛත්‍රිය වඩනවා. එච්චර තමයි අපිට කරන්න පුළුවන් දේ. නමුත් ඔබට පුළුවන් බුද්ධිය පාවිච්චි කරන්න පුළුවන් උපරි මේකෙන් මේ අවස්ථාව ගන්න. හැබැයි මේක අතාරින්න එපා. ඔබට මේ මාර්ගයේ පෑදීච්ච වෙලාවේ අතාරින්න එපා. කොහොම හරි මාර්ගයට එන්න. ඉතින් නිකම්ම හිතලා බලන්න පින්වදින අද මාර්ගයට මේ ඇවිදිල්ල මේ පැවිද්ද ගන්න අමාරුවෙන් දුක් විඳින පිරිසක් ඉන්නවා. ඒ අය ගැන හිතනකොට ඔබට ලැජ්ජ හිතෙන්නේ නැද්ද? ඔබට එහෙම අවස්ථාවක් තියෙනවා නම් එහෙම ඉරි බාධකයකුත් නැත්තා. අනේ මේ භවගමන මං කෙලවර කරගන්නවා කියන දැඩි අදිස්ථානෙට ඇවිල්ලා මේ කටයුත්ත කරනවා මිස නැත්තම් වෙන්නේ මොකද්ද? අර මං මුලින් කියපු දේ තමයි මොකද්ද? Eating, drinking, sleeping, having sex. Eating, drinking, sleeping, having sex. Eating, drinking, having sex. Dead. මල. ඊට පස්සේ ඔන්න තව බල්ලෙක් කියලා ඉපදිලා ආයෙ ඕක කරනවා. ඕක කර කර කර කර යන්න තමයි තියෙන්නේ. ඔය දෙකෙන් එකක් decide කරන්න. හන මහත්මයා. හොඳයි පින්වතුනි, එහෙනම් බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කිරීමෙන්, බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන්, බුද්ධ පූජා ආදී පැවැත්වීමෙන්, දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කර ගැනීමෙන් කරගත්තා වූ අනන්ත මහා පුණ්‍ය සම්භාර ධර්මයන් පිනෙන් පෝෂණය වන්නාව, පින්න සතුට වන්නාව, පිරිසව සිහිපත් කළා, එයට පින් අනුමෝදන් කරන්න සූදානම් වෙන සියලු දෙනා පළමු කොටම සිහිපත් කරගන්න පින්වතුනි. සාත්‍රුන් වහන්සේ විසින් දේශනා කොට වදාරණ දෙන මේ සපරිහාර්තික නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයේ මුක පරම්පරාවෙන් පවත්වගෙන ආපු උතුමන් විශේෂයෙන් සිහිපත් කරගන්න, මේ මුක පරම්පරාවෙන් පවත්වගෙන ආපු අරහතුන් වහන්සේලාගේ පටන් උන්වහන්සේලාගේ ගෝල පිරිස විසින් මේ සද්ධර්මයේ මුක පරම්පරාවෙන් පවත්වගෙන ඇවිදilla මාතලි අලුලෙන් විහාරදී මේ ත්‍රිපිටකයේ ගාන්තාරූඪ කළ අද අපි අතරපත් වෙනකන් අපකැප වෙලා කටයුතු කළා වූ මේ උත්තම වික්ෂු වික්ෂණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසව සිහිපත් කළා. ඔබ විසින් රැස් කරගත් ආ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ උත්තම පිරිස උසා විහිදුවල පතුරුල් හරින් නේපින් විහිදී පැතිරී යාමෙන් ඒ අය නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කෙලයට පින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම පින්වතුනි විශේෂයෙන්ම සිහිපත් කරගන්න අද මේ ශාස්ත්‍රඥ වහන්සේගේ ශ්‍රී සද්ධර්ම කය දරාගෙන සද්ධර්මයේ අවබෝධයෙන් මේ ලෝකේ පුරා සද්ධර්මයේ ප්‍රචාරය කරන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිණිසම සිහිපත් කරගන්න. ඒ වගේම පින්වතුනි මේ උත්තමයන් වටා ඉඳගෙන මේ උත්තමයන් වහන්සේලා විසින් දේශනා කරන සද්ධර්මයේ ලෝකෙට ප්‍රචාරය කරන්නා වූ ඒ උපාසක උපාසිකා පිරිසත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ ආවිෂේ විහිදුල පතුරුල් හරින් මේ පින් විහිදී පැතිරී යාමෙන් ඒ උත්තමියොත් නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා එයාටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වදිනේ මොහොතකට සිහිපත් කර ගන්න දස දහසක් ලෝක ධාතු ඉඳලා මේ ස්ථානෙට ආවා වූ සීලම දිව්‍ය අප්‍රහමින් ඒ වගේම පින්වතුනි ඔබගේ ඉෂ්ඨකාමී දේව දේවතාවන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ ආවිෂේ විහිදුල පතුරුල් හරින් මේ පින් විහිදී පැතිරී යාමෙන් ඒ අයගේ දේවානුභාවයේ වැඩි වේවා. මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ජිරහත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස ජිරහත් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නව බෝධිගින් උතුම් නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කෙලේ යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරන්න තම තම නමින් ජම්මාන්තරගත වන දිනු ඥාති හිත මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු ඥාතියෝ හිත මිත්‍රාදීන් ඒ සියලු දෙනා සිහිපත් කරගන්න. ඒ වගේම මේ අද්භවයේ විතරක් නෙමෙයි මේට 91ක් ඇතුළත තමන්ට අම්ම වෙච්ච තාත්ත වෙච්ච ගුරුවරු ඥාති හිත මිත්‍රාදීන් වෙච්ච සීල දෙනා සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ සීලම් පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ ආවිෂේ විහිදුල පතුරුල් හරින් මේ පින් විහිදී පැතිරී යාමෙන් ඒ අයම් කිසි අභව ස්ථානයක ඉන්නවනම් ඒන් අතමි දේවා අජරාමර සංඝයාත නිවණින් සැන සීම ලබත්වා කියලා සාදු කියලා එයාට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වදින මොහොතකට සිහිපත් කරගන්න මේ කල්පණු එකක් ඇතුළත තමන් විසින් අවඩසා දාන්නට ලක් කරලා තමන් කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරලා ගිහිල්ලා අද මනුස්ස වේසින් හෝ අමනුස්ස වේසින් හෝ සත්ත්ව වේසින් හෝ ඔබ කෙරෙහි පැමිණිලා ඔබව මරණව කපනව කොටනව කියාගෙන ඔබගේ ආර්ය මාර්ගයට බාධා පමුණුන ලෞකික ජීවිතයට බාධා පමුණුන අනේ සිල් දෙනාවත් මේ ලාව සිහිපත් කරගෙන ඒ අයටත් ඔබ විසින් මේ රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ විහිදුල පතුරුල් හරින් මේ පින් විහිදී පැතිරී යාමෙන් ඒ අය අභව ස්ථානෙන් අසමි දේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම සීම ලබත්වා කියලා සාදු කියලා ඒ අයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් වදින මොහොතකට සිහිපත් කරගන්න ජීවතුන් අතර ඉන්නා වූ පිරිස විශේෂයෙන්ම පින්වතුනි අද අපි මේ කරගෙන යනා වූ මේ සද්ධර්ම ප්‍රචාරයේ සත්ක්‍රියාවට අපකැප වෙලා කටයුතු කරන්නා වූ තමන් විසින් වේසමාන්තයෙන් හරියම්බු කරගන්න ධනයෙන් කොටසක් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා අපකැප කරලා කටයුතු කරන්නා වූ උත්තම උත්තම ආවියන් සිහිපත් කරගන්න. අපි ආරාම විහාර කරවන වැඩ පිළිවෙලක ඉන්නවා. ඒ උදෙසා අපකැප වෙලා කටයුතු කරන පිරිස ඉන්නවා. ඒ වගේම පින්වතුනි ත්‍රිපිටක පූජාවල් සිද්ධ කරනවා. මේ වගේ ත්‍රිපිටක පූජාව 33කට ආසන්න ප්‍රමාණයක් අපි සිද්ධ කරලා තියෙනවා. ඒ උදෙසා තමන් විසින් හරි හම්බ කරගන්නා ධනෙ කැප කරන පිරිස ඉන්නවා. ඒ වගේම පින්වදින මේ CD පූජාවල්, ඒ වගේම මේ රේඩියෝ පූජාවල් සඳහා ඒවට අප කැප වෙලා කටයුතු කරනවා. මේ සීලම් පිරිස සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ ආවිෂේත් විහිදුල පතුරුල් හරින් ඒ වගේම පින්වතුන් ඔබගේ අම්මා තාත්තා ගුරුවරු ඥාති හිත මිත්‍රාදීන් තමන්ගේ දුවා දරුවෝ ඒ සීල දෙනාව සිහිපත් කරගන්න. සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ මේ පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ ආවිෂේත් විහිදුල පතුරුල් හරින් මේ පින් විහිදී පැතිරී යාමෙන් එයාට යම් කිසි ගහපුරු භද්‍ර දෝසාන්දකාරයන් තිනොනන් ඒ සීල දෝසාන්දකාරයන් ගසා දූරින් භූත වේවා. යක්ෂ වේද පිසාද මලගල කුම්බණ්ඩ අදින් වෙද පිණි ආව දෝසාන්දකාර තිනොනන් ඒ සීල දෝසාන්දකාරයන් ගසා දූරින් භූත වේවා. අස්වා කටම හෝවා අවල් දෙවල් සක සංඛා දෝසාන්දකාර තිනොනන් ඒ සීල දෝසාන්දකාරයන් ගසා දූරින් භූත වේවා. මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදී මජරාමන සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලැබෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වදින මොහොතකට සිහිපත් කරන දෝ මේ ස්ථානයේ විදින සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කලින් යම් කිසි ආහාරයකින් පානයකින් සන්තර්පණය නම් ඒ ආහාරයෙන් පානයෙන් ලැබුණා වූ ශරීර සත්ත්වය ප්‍රයෝගී කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැති මාර්ගඵල අවබෝධ කරගන්නදී එහෙමනම් ඒ සද්ධර්මයේ ශ්‍රවණය කිරීම මාර්ගඵල අවබෝධ කිරීම උදෙසා ශරීර ශක්තිය ලබා දීම උදෙසා කටයුතු කළා වූ ඒ ආහාර පාන සැකස් මෙලා අපකප් වෙලා කටයුතු කළා වූ ඒ පිරිසව සිහිපත් කරගන්න එදා ඇත අතීතයේ ඉඳලා වැවමුණු සකස් කළා, ඇලවිලි සකස් කළා, කුඹුරු වපුරලා, ගොයන් කපලා පාගලා, ආහාරයක් වශයෙන් ඔබගේ අතට පිළිල වෙනකන් කර අපකපේලා කටයුතු කළා. විසීලම් පිරිසිපත් කරගෙන ඔපිසිනස් කරගත් අවසීලම් පුණ්‍ය සම්බාර ධර්මයේ කුදුර සම්බාර ධර්මයේ එයා විශේෂ පිහිටුවල පතුරුලා හරින්. ඒ පින් විහිදී පැතිරී යාමෙන් එයා යම් කිසි අභාවිත ස්ථානයක ඉන්නවා නම් එන් අතමි දේවා අජරාමර සංකේත නිවෙනින් සැනසීම ලැබත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්දිනි ඔබ මේ ස්ථාන වල සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී හීතලෙන් පින්නෙන් ආරක්ෂා වෙලා මෙතිමදුරුවන්ගෙන් ආරක්ෂාලා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව උදා වෙලා තියෙන මේ ස්ථාන භූමි ගොඩනැගීම නිසා එහෙලම් මේ ස්ථාන භූමි ගොඩනැගීමේලා ගඩොලක් ගන්න මේ ස්ථාන ගිල්ල මැදල කළ සකස් කළා වූ යම් කිසි පිළිසක් ඉන්නවා නම් ඒ සිළු දෙනාමත් මේ ලා සිහිපත් කරගන්න මේ ස්ථාන මුල් පදිංචි කරුවන් සිහිපත් කරගන්න මේ ස්ථාන බාර සිළු දෙනාව සිහිපත් කරිනවා විසිනස් කරගත් අව සිළුම් පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ එය විශේෂ විහිදුවල පතුල්ලාරි මේ පින් විහිදී පැති නියාමෙන් එයත් යම් කිසි අභව විස්ථානයක ඉන්නවා නම් එන් අතමි දේවා අජරාමන සංකේත නිවෙනින් සැනසීම ලැබෙත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්දුනි මෝදකන සිහිපත් කරගන්න අද ඔබ මේ ස්ථානයේ බොහෝ දුර බැහැර ඉඳලා ආපු පිරිස ඇති. එහෙමනම් මම්මාවත් මනාකොට සකස් වෙලා තියෙනවා, යාන වාහන මනාකොට සකස් වෙලා තියෙන නිසා පහසෙන් මේ ස්ථාන ළඟා වෙන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම පින්දුනි මේ සද්ධර්ම දේශනාවද ලෝකින් ඕනෑම කෙනෙකුට මේ වෙලාවේ සජීවීව ශ්‍රවණය කරන්න පුළුවන් අවස්ථාව උදා කරගෙන තියෙනවා. ඒ වගේම මේ දේශනාව පටිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කරන්න පුළුවන් අවස්ථාව උදා කරගෙන තියෙනවා. මේ සීල අවස්ථාව උදා වෙලා තියෙන විද්‍යාක්ෂම වශයෙන් සම්මත පිරිසක් සහ ඒ අයගේ අන්තේවාසික පිරිසක් මේ ලෝකෙට දායාද කරපු දේවල් නිසා එවන ඒ අයගේ දායාදයන් අරගෙන අපි නිවන් දකින්න උපයෝගී කරගත්තා නම් අපි විසින් අනුමෝදන් කරන පින් ඒ අයට කැපයි. එම නිසා ඒ අයව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් අව සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ අය විශේෂ පිහිටුවල පතුරුලා හරින මේ පින් විහිදී පැතිරියාමේ ඒ අයත් යම් කිසි අභව ස්ථානයක ඉන්නවා නම් එන් අතමි දේවා අජරාමන සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. එවනම් පින්වතුනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කිරීමෙන් බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කර ගැනීමෙන් කරගත් ආ වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බල මහිමෙන් ඔබ සියලු දෙනාට මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.